සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දෙන්ති කෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති. විහාරවාසී ගරුතර මහ සංඝරත්න අවසරයි සැනහවත් වාසනාවන්ත පින්තුනි, ගාල්ල පිනදුව පළවල මාවතේ ශ්‍රී සද්ධර්මෝදය ආරාම විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන පොහොය වැඩසටහනෙහි 2018 වර්ෂයේ මාර්තු මාසයේ මැදි මාස සිදු කෙරෙන සීල වැඩසටහනයි දැන් මේ පැවැත්වෙන්නේ. සංඝයා යාමේ සිදු කරන වැඩසටහනටයි ඔබ මේ සම්බන්ධව සිටින්නේ. උදෑසන කාලයේ අපි මේ සම්බුද්ධ සසුනේ තියෙන මූලික කරුණු කිහිපයක් සාකච්ඡා කළා. ඒ අතර මිනිස් ආත්ම භාවයේ තියෙන දුර්ලභත්වය, ඒ වගේම ලෞකික කුසලයේ පිළිබඳව මේ ආදී කරුණු අපි සාකච්ඡා කළා. ටික වේලාවක් අපි මුදුගුණ භාවනා කළා. අවස්ථාවේ අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ පින්තුනි, සද්ධර්මයේ පිළිබඳව, ධර්මයේ තියෙන ගුණ පිළිබඳවයි අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ලෝකයාගේ දීර්ඝ කාලයකට වර ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට දේශනා කරන මේ අතිරිමත් ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයි අප සාකච්ඡා කරන්නේ. පින්තුනි, අපේ ධර්මය අහනට අහනට, ධර්මය තුළින් අපේ ජීවිත ආලෝකවත් කරගන්නට කරගන්නට අපට හිතෙනවා පින්තුනි අපි කොයිතරම් වාසනාවන්තද කියලා. අපි ජීවිතේ ලැබුණු දේවල් අතරින් අපිට වටිනාම දේ සද්ධර්මය නේද කියලා අපට හිතෙනවා. එහෙම හිතෙන පින්තුනි අපි මේ ධර්මය අහපු පමණට, ඒ වගේ මේ අහන ධර්ම සිතේ දරාගෙන අපේ ජීවිත වලින් ක්‍රියාත්මක කරපු පමණට, ධම්මං විනානත්ති ඉදාච මාතා තමේව තානං සරණං කටිට්ඨා තස්මාහි බොහෝ කිංච මඤ්ඤා පහය සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කියනවා. ධර්මයේ හැරෙපෙන තුනේ අපට අම්ම කෙනෙක්වත් තාත්ත කෙනෙක්වත් නැහැ ඇත්තේ. අපේ අම්මා තාත්ත දෙන අපේ ලෝකේ ජීවිතයේ විශාල මෙහෙවරක් කරලා තියෙනවා. ඒ තාත්ත ගෙලිය අම්මගේ කිර දෙක මිශ්‍ර වෙලා තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ දෙන අපට වාර පිට වුණා. ඊටත් වඩා පින්නතුනේ අපට පිට වෙන දෙයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. අම්මා තාත්ත දෙනගත දෙයින් පින්නතුනේ වැඩමුණොත් අපිට මේ අවුරුදු 60-70 ජීවත් වෙන කරන උපකාරයක් විතරයි. ඊට වඩා දෙයක් යාන්ත කරන්න බෑ. ඊළඟට පේනතුනේ සද්ධර්මයෙන් අපට ලැබෙන මේ ප්‍රතිලාභය මේ අවුරුදු 60කට 70කට විතරක් සීමා වෙන දෙයක් නෙවෙයි. සද්ධර්මයෙන් ලැබෙන ආනිසංසය කල්ප ගානකට අපට සුගතිගාමී වෙන්න ඒ විතරක් නෙවෙයි පේනතුනේ. ඒ සුගතිය විතරක් නෙවෙයි, සුගතිය අධික්මවලා මේ සංසාර දුකෙන් නිදහස් වෙනකත් සද්ධර්මයෙන් අපට පිහිටක් ලැබෙනවා. ඉතින් මේ ලෝකේ ඉපදුණු මිනිස්සෙකුට, ඒ බුද්ධිමත් මිනිස්සෙකුගේ ජීවිතෙන් ලබන වටිනාම දේ තමයි හන් දෙකෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. මේකට කියනවා සවනානුත්තරය කියලා. සවන කියන්නේ ඇසීම. ඇසීම දේවල් වලින් උතුම්ම දේ තමයි ධර්මය ඇසීම. ඉතින් ඒ ධර්මය අසනකොට පින්නතින ඔබ දක්ෂ වෙන්නට ඕන මේ ධර්මයේ හිතේ දරා ගන්න. එහෙම නැතුනොත් ඉන් ධර්මය ඇහේ එහෙනම්ට ඇතැමිට අපිට නිින්ද ගිහිල්ලා, ඇතැමිට අවදියෙන් හිටියත් තමන් වෙන කල්පනාවකින් ඉන්නේ. ඊහාන ධර්ම කරුණු පින්නතනේ තමන්ගේ මනසට එන්නේ නැහැ. අපි ඒ නිසා දක්ෂ වෙන්නට ඕන. ටිකක් අමාරුයි තමයි පින්නතනේ, විශේෂයෙන් මේ වගේ වෙලාවක වාක් අමාරු වෙන්නේ. එහෙම අමාරු නම් පින්නතනේ හිටගෙන හරි ඔය විද්‍යට හේතු වෙන එකෙන් ටිකක් ඉස්සරහට ඇවිල්ලා හරි ඔබ දක්ෂ වෙන්නට ඕන. දැන් මේ බලන්න මේ ඉස්සරහ ඉන්න මෑණිවරු කොච්චර හොඳට ඉන්නවද කියලා. ඇතැම් විට ඊට වඩා වයසින් භාගයක් අඩු අය ඉන්නේ හේතු වෙනනේ. එහෙම වෙන්න බෑ. අමාරුකම් තියෙන පුළුවන් වාහම ලෙඩ නම් කමක් නෑ. ටිකකට හරි පින්නතුනි ඔබ දක්ෂ වෙන්නට ඕන. ටිකක් ශරීරේ මට්ටු කරන්න. ශරීරයට වැඩිපුරම පහසුකම් දෙනවා. ශරීරය ඊට පස්සේ නිදිය ගන්න තමයි බලන්නේ. ඒකට අවස්ථාව දෙන්න එපා. කොහොම හරි ඔබ දක්ෂ වෙන උනරන ටිකක් හරි විනාඩි 10ක් හරි ඉස්සරහට ඇවිල්ලා ඔයි විද්‍යාව පැත්තේ මොහොම විදියට කමන්නේ නැහැ. එහෙම ඉස්සරහට ඇවිල්ලා ටිකක් හරි කෙලින් ඉන්න බලන්න. එතකොට තමන්ට මේ ධර්මයේ හොඳට ඇතුළට යනවා. අනිත් කාරණේ සමය පින්නතුනේ එහෙමවත් කැපවීමක් ඔබට කරන්න බැරි නම් ඔබ කොහොමද පින්නතුනේ මේ වගේ ධර්මයකින් ප්‍රයෝජන ගන්නෙ? පින්නතුන් දැකලැති නිකන් හරි පින්තූර වලට බලන්න දරුවන්ට කියලා ඉන්ටර්නෙට් එකේ බලන්න ඕන නම් ශ්‍රීලංකාවේ බුරුමේ වගේ රටවල මිනිස්සු වාඩි වෙන හැටි බලන්න. මේ වගේ 100න් 200න් නෙවෙයි පින්නතුනේ. සමහර ශාලා තියෙන එක තැන ලක්ෂ 10ක් වාඩි වෙන්න පුළුවන්. එක හෝල් එකේ ලක්ෂ 10කට වාඩි වෙන්න පුළුවන්. ඒ කිසිම තැනක කෙනෙක් පින්නතුනේ එක්කෙනෙක්වත් පිටියකට හේතු වෙලා නැහැ. සම්පූර්ණයෙන්ම එක දිගටම ලයින් එකට 100 ගණන් දහස් ගණන් එක ලේන් එකේ ලයින් එකේ ඉන්නවා. පින්නතුනේ හැකියාව අපි ඇති කරගන්නට ඕන. තායිලන්තයටත් වඩා බොහොම අභිමානවත් ජාතියක් ශ්‍රී ලංකිකයන් කියලා කියන්නේ. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා ශාසනයට හොඳ සීමත් දරුවෝ බිහි කරලා මේ සම්බුද්ධ ශාසනය වැඩි බරක් වැඩි අයිතියක් තියෙන ශ්‍රී ලංකිකයන්ද? ඔබේ ආචිල සීලෙට. ඉතින් අභිමානය ඔබ අමතක කරන්න එපා. ඒ ශක්තිය ඔබ නිතර ඇති කරගන්නට ඕන. ඉතින් බුද්ධාගම ඉන්දියාවේ බිහි වුණත් ඒ සද්ධර්මය ඉතුරු කරලා ලෝකෙට දායාද කළේ ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා හසින් මහල වෙච්ච අය නෙවෙයි. මේ පින්තුන්ගේම අතීතයේ ආචිර සියලා ඒ පින්වත් දරුව ශාසනයට පූජ කළ තමයි මේ ශාසන රැකගත්තේ. ඉතින් අපි ඒ අභිමානය, ඒ දක්ෂතාවය, ඒ කුසලතාවය ඉදිරියට ගෙන යන්නට ඕන. ශ්‍රී ලංකාවේ අය දුප්පත් වුණාට පින්තුනේ වාක් ශ්‍රද්ධාවන්ත අය, වාක් වීරිය තියෙන අය, වාක් දක්ෂ අය. දැන් බලන්න ඇමරිකාව වගේ රටක NASA ආයතනය කියලා තියෙනවා. ඒකේ ඉන්න ඉහළම දක්ෂම විද්‍යාඥයා කොහේ කෙනෙක්ද? ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඔබ දන්නවද? ලෝකයේ සියලුම රටවල් අඳුරවලා දක්ෂම විද්‍යාඥයෝ ලංකාවේ කෙනෙක්. බොහෝ රන් සම්මානයකින් ලැබတာ. සමහර NASA ආයතන සමහර ස්ථානවල එක තැන විද්‍යාඥයෝ 12,000ක් විතර වැඩ කරනවා. ඒ වගේ ස්ථාන 5ක් විතර තියෙනවා. මේ සියලුම තැන්වලින් අපි ඉදිරියෙන් ඉන්න පින්නතුනි එක දෙනා වුණාට ඒ දක්ෂතාවය අපි ලෝකෙ ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඔබට ඒ දක්ෂතාවය ඇති කරගන්න ඕන පුළුවන් තරම් වයසට ගියත් පින්නතුන්ට එහෙ කියාව තියෙන ඔබේ හිත තුළ ඒ ශක්තිය තැම්පත් වෙලා දෙන ඔබේ රුධිරය තුළ ශරීරය තුළ ඒ අතීත ඥාන කාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ වාක් උනන්දු වෙන්නට ඕන, වාක් දක්ෂ වෙන්නට ඕන, වාක් මේ සද්ධර්මයේ ප්‍රයෝජන ගන්න ඕන කියන හැඟීමක් ඇති කර ගන්නට ඕන. ඉතින් අපි මේ මවුරු පියවරු හැම දිනාටම ආදරෙන් මේ කියන්නේ. ඉතින් පින්නතුනි අපි මේ කතා කරන්නේ සද්ධර්මයේ ගුණ. ඒ සද්ධර්මයේ ගුණ ඇහෙනකොට පින්නතුනි අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. බොහෝ විට අපි දහමක් අහන්නේ ඒ දහම පින්නතුනි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න කියලයි බොහෝ විට අපි ධර්මය අහන්නේ. නමුත් පින්නතුනි බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ ධර්මය අහනකොට අපට තේරෙනවා ඒ ධර්ම ප්‍රතිඵල මේ ජීවිතය තුළදීම ලබන්න පුළුවන් කියලා. ඒකට කියනවා සාන්දෘෂ්ටික කියලා. ඉතින් අන්න ඒ සද්ධර්මයේ ගුණ තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සාරස්සංගේ කලප්‍රාක්ෂයන් පෙරම් පුරලා ඇස්තිස් මස්ලේ දන් දීලා ඉමහත් පරිත්‍යාගයක් කරලා උන්වහන්සේගේ ඥානයෙන් කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව තමන් වහන්සේගේම ඥානින අවබෝධ කරගෙන උන්වහන්සේගේ නික්ලේශී හද මඩලෙහි ජනිත වෙලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පහස ලැබලා මේ ලෝකයාට දේශනා කරපු මේ උතුම් සද්ධර්මයේ ගුණයි අපි මුලින්ම අහන්නේ. ධර්මයේ ගුණ ගැන සඳහන් කරද්දී ගුණ කීයක් ගැන සඳහන් වෙනවද? ධර්මයේ ගුණ 6ක් ගැන කතා වෙනවා. ඒ තමයි ස්වාඛාත කියන එක පළවෙනි එක. ස්වාඛාත කියලා කියන්නේ පින්නතුනේ මනාව දේශනා කරපු ධර්මයක් මේක. මනාව කියන්නේ මේ සද්ධර්මයේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්. සද්ධර්මයේ මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අවසානය කියන්නේ ප්‍රඥාව. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවකුයි අපට බුදුහාමර දේශනා කළේ. ඒ වගේම සාන්දෘෂ්ටිකයි. සාන්දෘෂ්ටික කියලා කියන්නේ පින්නතුනේ මේ ජීවිතය තුළදීම ඇස් දෙක ඉදිරි පිට දීම තමන්ට ප්‍රයෝජන ලබන්න පුළුවන්. සාමාන්‍ය ලෞකික කුසල විතරක් නෙමෙයි පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට දුකේ හට ගැනීම හා නැතිවීම පිළිබඳව හරියට අවබෝධ කරගත්තොත් මේ මොහොතේම පින්නතුනේ සිහිය හා නුවණ පාවිච්චි කරලා අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පින්නතුනේ අපි දුක කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් දුක කියන්නේ කොන්දේ අමාරු වෙනවා නම්, කිසේ කැක්කුමයි නම්, නැත්නම් ණයගත්තු එකක් දී ගන්න බැරි නම්, ගෙදර උගස් වෙන තියනවා නම් මේවනේ අපි දුක් වෙන්න කියලා කියන්නේ නේ පින්නතුනේ. සාමාන්‍ය මේව තමයි අපි ලොකු දුක් හැටියට හඳුනගෙන තියෙන්නේ. බලන්න පින්නතුනේ ඒ ටික ඔක්කොම තිබෙද්දී දැන් ණය ගෙවන්නක් තියෙනවා, ඇඟේ ලෙඩකුත් තියෙනවා, ගෙදර වහලක් දැන් කැඩිලා තෙමෙනවා. මේ දුක් ටික ඔක්කොම තිබෙද්දි පින්නතුනේ බලන්න ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ලොකු අත්දැකීමකට පත් වුණා කියලා, පිළිකාවක් කියලා. ඒ පිළිකාවෙන් ඒ ළමයා හෝ තමන්ගේ ඥාතිවරයා තව දවස් 7කින් මැරෙනවා කියලා අනිවාර්යයෙන්ම දොස්තරුන් කියනවා. එතකොට පින්නතුනේ වැඩිපුර දුකක් එන්නේ අර වහල තෙමෙනකද, ණය ගෙවා ගන්න බැරි එකද, අර තමන්ගේ දරුවගේ මරණයද? ඕ අර ඒකයි පින්නතුනේ දරා ගන්න බැරි අපට. එහෙනම් පින්නතුනේ අද අපට තියෙන දුක් ටික පින්නතුනේ ලොකු දුක් නෙවෙයි. ඊට වඩා මහා දුක් ටිකක් අපේ ජීවිතයේ ඉදිරිය අපි මේ තියාගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන ආනිසංසය තමයි අර මහා දුකටමයි පිළියම් දෙක එන්නේ. පටාචාරව කියන්නේ පින්නතුනේ එක දවසේ මරණ කීයද ඇයට? මරණ කීයද? මරණ 6ක් පින්නතුනේ. මරණ 6ක් එක දින තිබෙච්චගෙන තමන්ගේ දරුවෝ දෙන්න, සාමි පුරුෂයා, සහෝදරයා, අම්මා තාත්තා දෙන්න මරණ 6ක් එක තැන තිබිච්ච කෙනෙක්. එවැනි කෙනෙකුටත් පින්නතුනි මේ සද්ධර්මයෙන් සැනසීමක්, පිරිසරණක්, අත්‍යසිලක් ලැබුණා. එවැනි මහා දුකක් දුරු කරන්න මේ සද්ධර්මය අපට උපකාරී වෙනවා නම් පින්නතුනි අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. මෙන්න මේ ඉහළම කුසලයේ දිනු කරන්න අපි දරන උත්සාහය ආනිසංස විදියට පින්නතුනි අර එදිනදා තියෙන කරදර ටිකත්, ඒ ගැටලු ටිකත් මේ ආනිසංස විදියටම අපි විසඳ ගන්න පුළුවන් අපට. ධර්මයේ තුල ඉහළම කුසලයට හිත පිහිටුවනකොට පින්නතුනි අපේ කල්යාණ මිත්‍රයන්, සත්පුරුෂයන් ලැබිලා අර එදිනදා තියෙන ගැටලු ටික විසඳ ගන්නත් අපිට පරිසරය ලැබෙනවා. මෙන්න මේ අනුව පින්නතුනි ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව අපි පරිපූර්ණ විශ්වාසය තියන්නට ඕන. ඇත්තනම් අපි බුදුහාඳුරුවන්ට ගරු කරනවා නම් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අපේ විශ්වාසයක් තියෙනවා නම් මෙන්න මේ සාන්දෘෂ්ටික ගුණය තුළ අපේ හිත පිරවන්නට ඕන. මේ සද්ධර්මය තුළ පැමිණීම තුළින් අපේ දුක් පීඩාවලින් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය, ඒ ශ්‍රද්ධාව අපි නිතරම ඇති කරගන්නට ඕන. ධර්මයේ හැසිරෙනකොට පින්නතුනේ ඒ හැසිරීමේ ප්‍රතිඵල වශයෙන් මේ ජීවිතය තුළදීම ඇස් දෙක ඉදිරි පිටදීම තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, තමන්ගේ දියුණුව අභිවෘද්ධි වෙනවා, තමන්ට කල්යාණ මිත්‍රයන් ලැබෙනවා, හොඳ ඥාති මිත්‍ර ආදීන්, දරුවන්, හිතවිතුරන් තමන්ට ලං වෙනවා මේ කුසල ආනිසංස විදියට. ඒකට කියනවා සාන්දෘෂ්ටිකයි කියලා. දිනක් පොසොන් මහරජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ආවා. රජතුමා ඉස්සෙල්ලා පුරුදුලි හිටියේ දවල්ට කෑම හොවා අනුභව කරන්න. රජතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරි පිට ඇවිල්ලා බොහොම අමාරුවෙන් ඇඹරි ඇඹරි හිටියා. රජතුමා හෙව්වා මොකද රජතුමනි මෙහෙම අමාරුවෙන් ඉන්නේ කියලා. ඉතින් රජතුමා කියනවා ස්වාමීනි මම ටිකක් වැඩිපුර කෑම ගත්තේ ඒකයි ටිකක් අමාරු කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මෙම්වා කෑම අනුභව කරපු රජතුමාගේ මේ වැරදි පුරුද්දක් හරින්න රජතුමාට කෑම වෙන කෝකියට කියලා ටිකෙන් ටික මේක අඩු කරා. ඒකට ක්‍රමයක් දේශනා කළා. ඊට පස්සේ රජතුමා එනකොට හරියම පහසෙන් දැන් රජතුමා එනවා ඇඟ ටිකක් බැහැලා බඩ එහෙම බැහැලා. ඊට පස්සේ රජතුමා කියන ස්වාමීනි ඔබ වහන්සේ මට පරලෝක සුගතිගාමී වෙන්න මඟ කියන විතරක් නෙවෙයි ඔබ වහන්සේ මට මේ ජීවිතයේම සාර්ථක වෙන්න මට අනුශාසනා කරන උත්තමයෙක් කියලා බොහොම ගෞරවයෙන් සඳහන් කළා පිළිතුරු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ පිළිතුරුනේ පරලෝක සුගතිගාමී වෙන්න, දිව්‍ය ලෝක යන්න, නිවන් දකින්න විතරක් නෙවෙයි මේ මොහොතේම අපට තියෙන දුක් පීඩාවලින් නිදහස් වෙන මාර්ගය කියන ධහමක් මේක. ඉතින් මේ ධහම එකතකින් අපි හොඳටම අහලා තේරුම් ගන්නට ඕන. අනිත් කාරණේ තමයි ඇත්තටම පින්නතුනේ අපේ ළඟ තියෙන අඩුපාඩුකම් අපි අවංගව තේරුම් ගන්නටත් ඕන. දිනෙන් දින තමන්ගේ ළඟ තියෙන දුර්වලතා අඩු කරගෙන දිනු වෙන්න ඕන කියන උනන්දුවක් තමන්ගේ ඉතේ තියෙනට ඕන. එහෙම තමන් අවන්ත උත්සාහයක් තියෙන නොනැති කෙනෙක් නම් තමන්ට දිනෙන් දින මේ දහම තුල ඉදිරියට යන්න පුළුවන්. ඔබේ වයස කිසිසේත් මේකට අදාළ වෙන්නේ නැහැ. කොයි වයසක ඉන්න කෙනෙක් වුණත් මේ සද්ධර්මයේ තුල ඔබ හික්මෙනවා නම් ඉන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අවස්ථාව අපිට තියෙනවා. ඒකට සාන්දෘෂ්ටික කියලා කියන්නේ මේ ජීවිත කාලයේදීම ධර්මයේ රකින්න කොට අනිත්‍යස දැක ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි පින්නතුනේ අකාලිකයි. අකාලික කියන්නේ කල් නොයවා ප්‍රතිඵල ලබා දෙන මේක. හුඟා කාල ගත වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ඇත්තන් උන්වහන්සේට දෝෂ ආරෝපණයක් කළා. මොකද දෝෂ ආරෝපණය ස්වාමීනි ලෝකේ අනිත්‍යයි කියන දේවල් අධ්‍යාපනයේ වෘත්තීය ගොවිතැන් ආදී මේ දේවල් වලින් යම් කිසි උත්සාහයක් කරනවා නම් ඒකේ ප්‍රතිඵල මේ ජීවිතය තුළ දකින්න පුළුවන්. නමුත් ඔබ වහන්සේ මේ ධර්මය තුළ හික්මෙන්න කියනවා ඒ ධර්මයේ ප්‍රතිඵල ගන්න උගාකල් ගත වෙනව නේද කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර කියනවා පින්නතුනි ওই බාහිර ලෝකයයි කරන දේවල්ට තමයි කාලය ගත වෙන්නේ. දැන් උදාහරණයක් අපි කියමු උපාධියක් ගන්නවා කියලා කෙනෙක්. පළවෙනි පන්තියේ ඉඳලා ඉගෙනගෙන උපාධියක් ගන්න අඩුම ගානේ අවුරුදු කීයක් ගත වෙනව සාමාන්‍ය? අඩුම ගානේ පින්නතුනි අවුරුදු 15ක් 18ක් 20ක් විතර ගත වෙනවා. එක උපාධියක් ගන්න විතරයි. තමන්ට කියලා ගයක් හදාගෙන ගේ අයිතිය ලැබෙන කොච්චර කාලයක් යනවද? තමන්ට ගේ ණයට ගෙවිලි වර කරගන්න විස්රාම නැතුනොත් බැරි වෙනවනේ. පින්න තුනේ අපි මේ සාමාන්‍ය ජීවිතය කරන් දේවල්ට කාලය ගත වෙන එක. නමුත් පින්න තුනේ ධර්මයේ හැසිරෙනවා කියන එක හරියට අපි ධර්මයේ ගැඹුරම කාරණා තේරුම් අරගෙන ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරෝදෙන් පින්න තුනේ මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි ධර්මයේ දන්නේ නැති නිසා පින්නතුනේ මෙච්චර දුක් විඳින්නේ. අපට කෙනෙක් මනිනකොට, කෙනෙක් අපට දොස් කියනකොට, නැත්නම් අපි අකමැති විදිහට හැසිරෙනකොට අපට දුකක් එනවා නම් පින්නතුනේ සම්පූර්ණයෙන්ම ඒ දුක එන්නේ බාහිර දේ නිසා නෙවෙයි. අපට දුක එන්නේ ඇයි? අපට දුක එන්නේ අපි හිතන විදිය අනුව. දුකක් හෝ සැපක් එන්නේ පින්නතුනේ බාහිරින් නෙවෙයි. ඒ දේ ගැන අපේ මනසින් අපි හිතන විදියට අනුව. එකක් සරලම උදාහරණයක් ගන්න. දූරියන් බලන්න. දූරියන් දන්නවනේ? දූරියන් කාලා තියෙනවනේ නේ. සමහර අය දූරියන් වලට හරි ආසයි නේ. සමහර අය දූරියන් සුවඳක් ආවත් ඉන්නේ නැහැ, වමන යන්නේ නෝනේ. එහෙනම් පේනොත්නේ දූරියන් හොඳද නරකද? දූරියන් වල හොඳ හෝ නරක තියෙන දූරියන් ගෙඩියද? දෝරියන් ගෙඩිය නෙවෙයි පින්නතුනි. ඒ පිළිබඳව අපේ හිතේ තියෙන චිත්‍රයයි, අපේ හිතේකට තියෙන සංකල්පයයි එකින් සැප හෝ දුක් කියන්නේ බාහිර දෙයින් නෙවෙයි. බාහිර දෙයින් බලන්න සැපක් හෝ දුකක් හෝ වෙනව නම් එක්කෙනෙකුට වමන යනවා නම් අනිත් කෙනෙකුටත් වමන යනවා නේ එහෙමනේ. නමුත් එක්කෙනෙක් දෝරියන් හොයාගෙන ගිහිල්ලා ගෙඩියක් 4-500ක් දීලා සල්ලි වලට ගන්නවා. තවත් කෙනෙක්ගේ පලාතට යන්නේවත් නැහැ. වමන යනවා සමහර කෙනෙකුට, ඇලර්ජික් සමහර අයට. මේ වගේමයි පින්නතුනි අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දෙන ගඳ සුවඳ, මේ හැම දෙයකම පින්නතුනි අත්දැකීම මේක. අපේ ඇසට දෙන්නේ වර්ණ රූපේ විතරයි, කනට දෙන්නේ සාමාන්‍ය ශබ්ද විතරයි, නාසයෙන් දෙන්නේ සාමාන්‍ය ගඳ සුවඳක් විතරයි. ඒකේ සැප හෝ දුක, සුභ හෝ අසුභ කියන එක සම්පූර්ණයම දරාගන්නේ අපේ හිත. දැන් කයට වේදනාවක් එනවා කියලා කියමු. දැන් කයට ගහනකොට වේදනාවක් නෙනේ. ඒ වේදනාව සමානව කාටද දැනෙනව? ඒක හරි. දැන් ඔබගේ කොණ්ඩෙන් ඇද්දයි කියමු. කොණ්ඩෙන් අදිනකොට වේදනාවක් නේ ටිකන්නේ. ඒ වේදනාව අපි කියමු දෙන්නෙකුට එක සමානව කොණ්ඩෙන් අදිනකොට වේදනාවක් එනවා. වේදනාව සමානයි. නමුත් පින්නතුනි ඒ වේදනාවෙන් තමන්ගේ හිතට එන සැප දුක කියන එක වෙනස්. මම උදාහරණයක් කියන්නම්. ඔබේ දරුවෝ ඔබ ඉතාම ආදරය කරන කුඩා පුතා වඩාගෙන ඉන්නකොට ඔබගේ කොණ්ඩෙන් අදිනවා නේද? ඔබ තරහ දෙයකට කේන්ති ගන්නවද? නෑනේ, කොච්චර ආදරයක් දෙන්නේ නේ. හැබැයි බලන්න ඔබට අමනාප වෙච්ච කෙනෙක් ඒ විදිහටම කොණ්ඩෙන් ඇද්දොත් කොහමද? නවතින්නේ උසාවි ගිහිල්ලානේ. පින්නොතින බලන්න මේ ඉතාම සරල උදාහරණයක් නේ කිව්වේ. තනි කරම බලන්න පින්නොතින අපි දුක හෝ සැපක ගන්න හැටි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් තමයි පින්නොතින මේක අපට කියා දෙන්නේ. අපි එතකන් දන්නේවත් නැහැ මේක. අපි සම්පූර්ණම මුලා වෙලා ඉන්නේ මේ දුක හෝ සැප කියන එක බාහිරින් එන්නේ කියලා. ඔබ කෑම කනවා කියමු. කෑම කන වෙලාවේ ඔබේ මාළු ටික මැටික ඔක්කොම තියාගෙන කෑම කනවා. කෑම කන වෙලාවේ කවුරුහරි ඔබේ අමනාප කෙනෙක් කෑම එකේ තියෙන මාළු කෑල්ල හරි ඔබ කැමැතිම දේ අතින් අත් ගන්නවා. ඔබට කේන්ති යනවනේ. හැබැයි ඒ වෙලාවේ ඔබේ සුරතල් පුතා ඒ දෙයම ගත්තොත් මොකද වෙන්නේ? කොච්චර ආදරයක්ද නේ තවත් කෑල්ලක් ගන්නයි කියලා කියනවනේ. බලන්න පින්නතුනි, එකම දෙයට අපේ ජීවිතේ තියෙන වෙනස. පින්නතුනි ඔබ මේක තේරුම් ගත්තොත් මේ වෙනසේ පැහැදිලිය දුක ඇති වෙන මානසික දුක හෝ සැප කියන එක ඇති වෙන ආකාරය ඔබ තේරුම් ගත්තොත් පින්නතුනි, බුදුහාඳුරගේ ධර්මය අනුව ඔබ ওই අද වඳින විදිහ නෙවෙයි බුදුහාඳුරන වඳින්නේ. මුළු හදවතින්ම පින්නතුනි ඔබේ ශරීරයේ අංගපස්සක ඔක්කොම බිම දාලා වඳින ඔබ බුදුහාඳුරගල. ඒ තරම් ගෞරවයක් ඔබට ඇති වෙනවා. ඔබ මේ මොහොතේ යම්කිසි දුක් ටිකක් විඳිනවා නම් ඒ විඳින්නේ මේ බාහිර රූපයක් නිසාවත්, ශබ්දයක් නිසාවත්, ගඳ සුවඳක් නිසාවත් නෙවෙයි. සම්පූර්ණයෙන්ම අද දුකක් හෝ සැපක් විඳිනවා නම් විඳින්නේ කොහොමද? අපි ඒ ගැන හිතන විදිය නිසා. අන්න ඒ චින්තනයේ අභ්‍යන්තර ඔබේ වෙනසක් වුණොත් ඔබට දුක් ටික නිදහස් වෙන කලක් ගත වෙන්නේ. අන්න ඒකටයි ධර්මයේ අකාලික කියලා කියන්නේ. කලකට වෙන්නේ නැහැ කියලා කියන්නේ. කටාචාරාව මරණ හයක් වෙලා පිස්සියක් වගේ ඉඳලා ආපු කෙනා ධර්මයේ තුලින් කිනුත් නිහික් වුණා. දුක ඇති වෙන ආකාරය තේරුම් ගත්තා. වහාම දුකෙන් නිදහස් වුණා. ඒ දුකෙන් නිදහස් වෙට කටාචාරාව පිනුතුනි. ඒ දුකෙන් නිදහස් වෙද්දී කිසාගෝතමිය තමයි පස්සේ කාලේ දුකෙන් ඉන්න අනිත්යට බණ කිව්වේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා අරහත් වෙච්ච මේ උත්තමාවියන් අනිත්‍ය දුකෙන් ආපු වෙලාවේදී මේ දුකේ නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා. සිනතනේ සද්ධාර්මය ආකාරයක කියන්නේ මෙන්න මේ මොහොතේම දුකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. ඔබ කවුරු හරි කෙනෙක් බනිනකොට වෙනද දුක්ුණා නම් දැන් පින්නදින ඔබ ඒ කෙනෙක් බනිනකොට කිසිදු දුකක් ඇති වෙන විදිය මනසක් ඔබ හදාගන්නවා. වෙනද ඔබ ඇතැම් විට මෙතන කෙනෙක් අපිරිසිදු කරොතින් පොලයක් දාලා ගියොතින් කෑම එකක් ආපු බත් පොලේ එහෙම මෙතන දාලා ගියොතින් මේ ඉස්සරහා ඔබේ හිතන මොන වගේ දෙයක් ඇති වේද? ඔබේ හිතට හුඟා කලකිරීමක් දුකක් අමනාපයක් ඇති වේ. නමුත් ඔබ ධර්මයේ තේරුම් ගත්තොත් ඒ කෙනා තමන්ගේ දරුව දිහා බලනවා වගේ ඔබේ කෙනා දිහා බලනවා. බලලා ඉක්මනටම මේක අයින් කරනවා. වෙනත් කෙනෙක් පෙනිලා වෙනත් කෙනෙක් අර කෙනාට බනින්න කලින් ඔබ ඉක්මනට මේක අයින් කළා දානවා. තමන්ගේ දරුවෝ වගේ කියලා යහිතල. ඇයි ඔබේ දරුවෙත් මෙතන අපිරිසිදු කරොත් ඔබට මොකද වෙන්නේ? ඔබට ඒකේ හිතට දුකක් එන්නේ අනිත් කෙනෙක් බනේ කියලා ඔබ ඉක්මනට මේක අයින් කරනවනේ. පින්නදින ඔබ හිතන විදිය බලන්න වෙනස් වෙන හැටි. තවත් උදාහරණයක් මම සරල උදාහරණයක් කියන්නම්. යම් කෙනෙක් ලොකු බරපතල වරදක් කළා. යම් කෙනෙක් හිරේට යනවා. හිරේට ගිහිල්ලා රජය තීරණය කරනවා, අධිකරණය තීරණය කරනවා මේ කෙනා මරන්න කියලා. තිස ගසන දාලා මරන්න කියලා. විශාල වරදක් කරපු කෙනෙක්, බරපතල වරදක් කරපු කෙනෙක්. ලෝකෙමයි මොකද කියන්නේ පිනතුනි. ඈ හොඳම දේ ওই වරදට නියම දඬුවම දුන්නේ කියලා සතුට වෙනෝනේ. සමහර රටවල් තියෙනවා ඒක නා පිටෙන්ක් මැද කරන් ගිහලා වටේ පිටස රැස්සල යන ගල් වලින් ගහනවා. පණ පිටින් ශරීරයේ භාගයක් වළඳාලා මේ කඳ හරියට විතර වළඳාන පොළවේ. පස් දාලා ඊට පස්සේ ඇස් දෙක ඇරලා තියන්නේ මූණ වහන්නේත් නැහැ. ඇස් දෙක ඇරලා තිබිදී වටේමයි ගල් වලින් මෙයාට ගහනවා, මැරෙනකම ගහනවා. වැරදි කරපු අය සතුටෙන් ගහන hina වේ ගහන්නේ. පින්නොතුනි ඒ වරද කළා මේ වරදට ලක් වෙන්නේ දඬුවමට ලක් වෙන්නේ ඔබේ කුසෙන් බිහිවෙච්ච දරුවා නම්. ඔබ කියන මේ වරද හොඳයි කියලා දඬුව හොඳයි කියලා පින්නදින ඔබට කොයිතරම් දුකක් හටගන්නවද නේ? ඔබ ඇතැමිට කැමති ඒ දරුවගේ දඬුවම ඔබ ලබා ගන්න. අනේ දරුවා මරන්නේ මම ওই වදගෙන යන්න දංගෙඩියට යන්නම්, ওই දඬුව මට දෙන්න, මගේ දරුවට දෙන්න එපා කියලා විදපත්නේ වල. පින්නතුනි ධර්මය අහලා ධර්මයෙන් අපේ මනස වෙනස් කරගත්තොත් පින්නතුනි අපේ තමන්ගේම දරුව බලන්න වගේ ලෝකෙ දැස බලනවා. කොච්චර ජීවිත පරිවර්තනයක් අපේ ජීවිතවල සිදුවෙනවද? මෙන්න මේක තමයි පින්නතුනි ධර්මයෙන් ලැබෙන අකාලික ගුණය කියලා කියන්නේ. ධර්මයේ තියෙන අකාලික ලක්ෂණය කියන්නේ මේක. එහි පස්සුකෝ කියලා ගුණයක් තියෙනවා. මේ ධර්මයේ ඕනම කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව කියන්න පුළුවන්. ලෝකේ තියෙන බොහෝ ආගම් දර්ශන පින්නතුනි එන්න බලන්න කියලා නෙවෙයි කියන්නේ. එන්න පිළිගන්න කියලා කියන්නේ. බුදුදහමේ බණේ කාටවත් මේක පිළිගන්න කියන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ පින්නතුනි ඇවිල්ලා බලන්න මේක. කොහොමද බලන්නේ? තමන්ගේ ජීවිතයේ තුලින්ම මේක ක්‍රියාත්මක කරලා බලන්න කියලා. එතකොට තමයි මේකේ අනිසංස පේනවා කියලා. ඕපනයිකෝ. ඕපනයික කියලා ගුණෙන් කියන්නේ තමන් වෙත පමුණුවාගෙන තමන්ගේ අත්දැකීම තුළින් තමයි ප්‍රතිඵල බලන්නේ. දැන් බොහෝ දෙනෙක් ප්‍රතිඵල බලන්නේ වෙනත් කෙනෙක් හිත සමාධිමත් වෙනවද? වෙනත් කෙනෙක් කෙලෙස් දුරු කළාද? සෝවාන් වෙලාද? රහතන් වහන්සේලා ඉන්නවද? මේ කොහොමද වෙන්නේ? අපි යන්නේ බොහෝ විටනේ සෝවාන් වෙන්නගෙන අය ඉන්නවද කියලා ඒක බල බල යන්නේ නේ. අඩුමානේ සෝතාපට්ටි අංග මොනවද කියලාත් අපි දන්නේ. සෝවාන් කෙනෙක් මොන ගැහුණවත් හඳුනා ගන්න බෑ අපට පින. ධර්මය හරහායි පින්නතුනි ආධ්‍යාත්ම දිනුවේ ලබන්නේ හඳුනාගන්නේ මුණ ගැසෙන්නේ අපට. ඕපනයික කියලා කියන්නේ තමන්ගේම ජීවිතයෙන් මේක ක්‍රියාත්මක කළා, තමන් විසින්මයි මේක ප්‍රතිඵල බලන්නට ඕන. බාහිරින් හොයාගෙන ගියාට හවුෙන්නේ නැහැ මේක. අනිත් කාරණේ තමයි පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝහි. නොනැත්නම් ඉතින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර යුතු දහමක් වෙන වෙනම මේ. නොනැත්නම් කියන කාටද පින්නතුනි? උඹ උපාධි තියෙන්න ඕනද? විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනද? එහෙම වෙන්නත් පුළුවන් පින්නතුනි. හැබැයි අකුරු බැරිම කෙනෙක් වෙන්නත් පුළුවන්. බුදුදහමේ ප්‍රඥාවන්ත කියලා කියන්නේ උපාධි වර්ති වීමම නෙවෙයි. බුදුදහමේ ප්‍රඥාවතුන් කියලා කියන්නේ දුකේ හට ගැනීම නැතිවීම තේරුම් ගන්න පුළුවන් කෙනා. ඒ කෙනා අවුරුදු 7ක කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 40ක හොඳ උපාධිධාරී කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 60ක මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 120ක අකුරක්වත් ලියන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අය වෙනතන අකුරු කරන්න බැරි වුණාට මේ ධර්මයේ කියන කරුණ හොඳට තේරෙනවා. අපි දැන් එක්තරා ආරණ්‍ය තේනස්නක් තියෙන ශ්‍රී ලංකාවේ. ඒ ආරණ්‍යට එනම එක්තරා වයසක උපාසක මහත්තයෙක්. හොඳට ධර්ම කරුණු තේරෙනවා. එයාට අකුරක්වත් ලියන්නවත් බෑ. ඒ ආරණ්‍යෙටම බණ අහන්න සිල් ගන්න එන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරුන්ට බැරි වෙන කාරණා විස්තර කළ දෙන්නේ මේ උපාසක මහත්තයෙක්. ඒ තරම් ගැඹුරු කාරණා මේ ඇතට පුළුවන් පැහැදිලි කරගන්න. විශේෂඥ වෛද්‍යවරු තේරෙන්නේ නැති කාරණා මේ පිළිගන්න උපාසක මහත්තයෙක්ගෙන් අහනවා අකුරක්වත් බැරි. අන්න ඒ වගේ පින්නතුනි අපට පුළුවන්කම තියෙනවා මේ සද්ධර්මයේ හැසිරීමේ ප්‍රතිඵල විදියට පින්නතුනි අපි දක්ෂයන්නම් මේ දහමින් ප්‍රයෝජන අරගෙන අපේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරනකොට අපට මේ දහමින් ප්‍රයෝජන ගන්නට පුළුවන්, ප්‍රතිඵල ගන්නට පුළුවන්, අපේ ජීවිතවල වෙනසක් අපට ඇති කර ගන්නට පුළුවන්. එහෙනම් නේද කියන කාරණා මම ටිකක් හයියෙන් කියන්නම්. පින්නතුනි අපි මේ මුලින් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ තියෙන ලක්ෂණ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡත්තං වේදිතබ්බෝ විඤ්ඤුහු කියන කාරණා ටික. ධර්මයේ තියෙන ගුණ හය අතරින් පළවෙනි ගුණය තමයි ස්වාක්ඛාත කියන ගුණය. ස්වාක්ඛාත කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මුල යහපත්, මැද යහපත්, අග යහපත්. මුල කියලා කියන්නේ සීලය, මැද කියලා කියන්නේ සමාධිය, සිත එකඟ බව, අග කියන්නේ ප්‍රඥාව. මෙන්න මේ සීල, සමාධි, ප්‍රඥා මැනවින් බුදුහාමුදුරුවෝ ධර්මය තුල දේශනා කළා. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයේ විශේෂ නමකින් හඳුන්වනවා ඒ ධර්මය ස්වාක්ඛාතයි කියලා. අනිත් කාරණය තමයි සන්දිට්ඨිකෝ, මේ ජීවිත කාලය තුළදීම ප්‍රතිඵල ලබන්න පුළුවන්. ධර්මය අහලා හොඳින් තමන් පිළිපදිනවනම් මේ ජීවිතය තුළදීම එන්න එන්නම තමන්ගේ මානසික සුවේ දියුණු වෙනවා. තමන්ට මේකේ ප්‍රතිඵල දැක ගන්නට පුළුවන්. අකාලික කියලා ගුණයක් තියෙනවා. අකාලික කියලා කියන්නේ ඉක්මනටම කල් නොගොසින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් මේක. වෙනත් දේවල්ට හුඟක් කල් ගත වෙනවා. ඇතැමිට අවුරුදු ගණන් යනවා. අවුරුදු 15 20 සමහර දේවල්ට ගත වෙනවා. නමුත් පින්නතුනේ මේ සද්ධර්මය කියලා කියන්නේ සද්ධර්මය පිළිපදීමේ අනිසංස විදිහට වැඩි පුරම කාලය ගත නොවි අපට මේ අනිසංස ලබා ගන්නට පුළුවන්. ඒනිපත්තිකෝ එන්න බලන්න කියලා විවෘතව කියන්න පුළුවන්. ඕපනයිකෝ තමන්ගෙත පමනුවාගෙන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පච්චන් සංවේදිතං වූ විඤ්ඤෝහි, නොනැත්නම් ඉතින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කර ගන්නට ඕන. එනිසා ඔබ දක්ෂ වෙන්නට ඕන, ඔබ නුවණැති වෙන්නට ඕන. මේ ධර්මයේ සාරය තේරුම් ගන්න. අන්නේ දක්ෂතා ඇති කරන තමයි අපි මේ ඊටාම අනුපිළිවෙලින් ධර්මයේ දේශනා කරන්නේ. අපි උදේවරුවේ දේශනා කළේ පින්නතුනේ ස්වර්ග මාර්ගය පිළිබඳව. කම්මසකතා සම්මාදිටිය ඇතුව දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනකොට අපේ ජීවිතයේ මෙලව ජීවිතයක් සතුටින් ගත කළා පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒක බොහෝ දෙනාට තේරෙන්න ඕන. සුගතිගාමී වීම සඳහා ස්ථාවර දේ තමයි සෝතාපන්න වීම. නමුත් සෝතාපන්න නොවුනත් පිළිතුනේ තමන් දක්ෂ නම් තමන් වැඩිපුර ජීවිතයේ කුසල් දහම් කරගෙන තියන්න. තමන්ට නිතිපතා නිතර මතක් වෙන පින්කම් තමන්ගේ තියෙනට ඕන. දිනපතාම කරන පින්කමක් තියෙනට ඕන. උදෑසන බුද්ධ පූජා තියෙන එක, මාසිකව දාන දෙන එක, මේ කරන දේවල් නිතර නිතරම තමන්ගේ කුසලයෙන් ගැන හිතනට ඕන. නැතැමිට තමන් මාසිකව දානයක් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. දිනපතා මේ මාසික දෙන දානය ගැන හිතන්න. දිනපතා පොඩ පොඩ හිතයක් දානට එකතු කරන්න. තමන් අවුරුදු පතා දෙන දානයක් වෙන්න පුළුවන්. ආරණ්‍යයකට ගිහලා ලොකෝ දානයක් දෙනවා කියමු. ඒ දානය ගැන අවුරුද්ද පුරාම හිතන ගිය පාර මම මේ වගේ දේවල් අරන් ගිය ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒව නිතරම තමන් හිතන්න. ඒ විතරක් නෙවෙයි වෙනතුනේ දිනපතාම තමන්ට ගෙදර ඉඳගෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දිනපතාම රුවන්වැලි සෑලඟ මේ වගේ පූජා තියෙන මමත් සාදු සාදු වේ පින් අනුමෝදන් වෙනවා. දිනපතා දලදා මාලිගාවේ මෙහෙම වෑන්දෙන හුඟක් එක බුද්ධ පූජා තියෙනවා. මාතේ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා. ජයත්‍රි මහ බෝධි ළඟ මේ වෙලේ මේ විදිහට දවසට කීවත් තමන් බුද්ධ පූජා කරවෙනවා. අනේ සාදු සාදු මමත් මේ පින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. මනස ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයේ සිළුමින සෑට වඳිනේ ඉඳන් මේ සියලුම පින්කම් තියෙන දිනපතා ඔබ සතුටු සිතින් අනුමෝදන් වෙන්න. ඔබේ ගෙදර නිවසේ තියෙන මලදහකින් මලක් පූජා කළා. තමන්ගේ අතින් හදපු බහකින් ඒ මල බුදු හාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරන්න. පැන්වේදුරක් පූජා කරන්න. ධනය ඉනාස කරන කෙනෙකුට මාසෙට සැරයක් හරි ඔබේ අතින් ඔයලා කෑම වේලක් ගිහිල්ලා දෙන්න. ඇතැමිට ඔබේ කෑම වේලක් නිරාහාර වෙඳලා වෙනත් කෙනෙකුට කෑම වේලක් දෙන්න. මාසෙට වත් සැරයක් ඒක තමන්ගේ හිතේ හොඳට තියෙනවා වෙනතදී. ලේදන් දෙන්න පුළුවන් නැත්නම් ඇති තමන්ගේ වයස නිසි වයස තියෙනවා නම් ඇඟේ බර ලේවල බර තියෙනවා නම් පිටින් වෙට පින්නතනේ දේ ටිකක් දන් දෙන අවුරුද්දක සැරයක් හරි. මේ දේවල් කරන්න කරන්න පින්නතන අපි නිතරම අපේ හිත කුසලයට බරව තියෙන්නේ. හරියට අර ගඟ පැත්තට නැවිලා තියෙන ගහ කොයි පැත්තෙන් හැපුවත් ගඟට වැටෙන වගේ අපි නිතරම කුසලයට බරව ඉන්නකොට ශ්‍රද්ධා වීරිය ආදී මේ ඉන්ද්‍රිය ධර්ම නිතර අපේ හිතේ තියෙනකොට පින්නතනේ අපි නිතරම සුභතියට යන අවස්ථාව ලබාගෙන ඉන්නේ. මෙන්න මේක තමයි පින්නතුනේ අපේ ජීවිතයේ මුලින්ම අතුර ගන්න ඕන ස්ථාවරය. ජීවිතයේ ඕනෑම අවස්ථාවක තමන්ගේ ජීවිතය හැඳුනත් කොයි අනතුරකින් කොයි කරදරයකින් තමන්ගේ ජීවිතේ නැති වුණත් ඒ කිසිම දෙයකින් දුගතිගාමී නොවන විදියට තමන්ගේ ස්ථාවර මනසක් හදාගන්න. බාහිර පරිසරයේ ලක්ෂණ වේලාවෙදි සතුටු වෙන වේලාව විතරක් නෙවෙයි බාහිර පරිසරයේ වෙනස් වෙද්දි ඔබ දක්ෂ වෙන්නට ඕන හිතට පීඩාවක් ඇති නොවන විදිහට ඉන්න. එක පාර ෆෑන් එක ඕෆ් වෙන්න පුළුවන්, ලයිට් නැති වෙන්න පුළුවන්, ඒසී එක නැති වෙන්න පුළුවන්. ඇතැම් විට කෑම දෙක පරක්කු වෙන්න පුළුවන්. වතුර නැති වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් පින්නතුනි හිතේ ඇතිවන කම්පනය, හිතේ ඇතිවන විරසක බව අඩුවෙන විදිහට ඔබ මනස හදාගෙන තියෙනවා. බාහිර දේ මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න ඕන. එහෙම වුණොත් තමයි ඔබට මේ දුගතියෙන් ඉක්ම වෙලා සුගතිය තුළ පිහිටන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සුගතිය කියන එක පින්නතුනි මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි. ඒ සුගතිය ඒ භවය කියන එක මේ මොහොතේම අපි සකස් කරමින් ඉන්නේ. විශේෂයෙන්ම පින්නතුනි පින්කම් කරන දේවල් අතරින් ධර්මයේ සඳහන් කරන මුලින්ම දානය පින්නතුනි තිරිසංගරි සතෙකුට දානය දෙන එක ඉඳන් ටිකෙන් ටික ගුණධර්මෙන් වැඩි වෙන එක දක්වා කුසලයේ පින දීල වෙන හැටි ගැන සඳහන් වෙනවා. තිරිසංගත සතෙකුට දෙනවට වඩා දුස්සීල හරි මිනිස්සුෙකුට දෙන එක පිනක්. තිරිසංගත සතෙකුට ආහාර ටිකක් දුන්නත් ආත්ම භව සීයක් සුගතිගාමි වෙන තරම් පිනක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඔබේ නිවසේ හදන කෑම ටිකෙන් ටිකක් කුරුල්ලන්ට සතෙකුට හරි දවසට කෑම මිටක් හරි දෙන්න පිනදෙයි. ලෑල්ලක කුස තැනක ලේනොන්ට පුරුල්ලන්න හරි කෑම ටිකක් බත් ටිකක් කියලා ගෙනියක් තමන් ගෙදර තියෙන දේක් පොඩක් කියලා කියන බලන්න පේනද සතු කී දෙනෙක් නම් ඒ ටික ඇවිල්ලා කෑම කනවලනේ. තමන්ට අපල එහෙම තියෙනවා නම් වා කඩ වෙනවා ඒක කරනකොට. කේන්දරේ බලලා අපල කාලයක් යන කම් ඉන්නෙම බල බබුට දාන දෙන්න කලින්ම වැඩ පටන් ගන්න පේනද දරුවට අපල වෙනකන් ඉන්නෙම බෝධි පූජා කියන්න. දැම්ම ඉඳන්ම සතියේ වන් දවසක් දරුවෝ ටිකක් එක්ක ඇවිල්ලා බෝධි පූජාවක් කියලා යන්න. එතකොට අමුතුවෙන් අපල කාලයක් කියලා ඉන්නේ නැහැ පින්නතුනි. ඒකේ ආශිර්වාදය තමන්ට ලැබෙනවා. තිරිසංගත සත්‍යපුටවට ආනිසංසදායි දුස්සීල hali මිනිස්සුෙකුට දෙන එක. දුස්සීල මිනිස්සුෙකුට වඩා සිල්වත් කෙනෙකුට දෙන එක ආනිසංසදායි. සිල්වත් කෙනෙකුට වඩා හිත දිනු කරපු හිත සමාධිමත් කරගත් කෙනෙකුට දෙන දාන ආනිසංස වැඩි. ඊටත් වඩා ආනිසංසදායි තිසරණ සරණ ගියපු කෙනෙකුට දන් දෙන එක. ඊටත් වඩා ආනිසංසදායි සුවන් මාර්ගයේ ඵලයේ චකදාගානි මාර්ග ඵලමම කියලා රහතන් වහන්සේට දෙන දානයට වඩා ආනිසංසදායි. රහතන් වහන්සේට දෙන දානයට වඩා කියන තුනේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය ආනිසංස වැඩි. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුද්ගලිකව දෙන දානය ආනිසංස වැඩි. දැන් මේ සියල්ලම සඳහන් කරේ පුද්ගලික දානවල ආනිසංස. ඒ පුද්ගලික දානවලට වඩා ආනිසංසදායි සංගරත්නයේ වෙමෙන් සංඝ සතුව දෙන දානය. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන හරි මේ තුන් කාල වර්තයේ සියලුම ස්වාමීන් වහන්සේලට මම මේ දානය දෙන්නේ කියන සැලැස්සෙදි තුනකින් අර සියලුම පුද්ගලික දාන වලට වඩා අනිසංස වැඩි. ඊළඟට පේන තුනේ සාංගික දානයකට වඩා අනිසංස වැඩි. සතර දෙකින් වඩෙන ස්වාමීන් වහන්සේ දෙසා ආවාසයක් පූජා කිරීම සංගාවාසයක් හදන එක උදව්වක් කෙරේ. ඊටත් වඩා අනිසංසදායේ පින්නතුනි සිල් සමාදන් වෙන එක සිල්වත් වෙන එක. සීලයටත් වඩා අනිසංසදායේ ඒක අසුරු සැනක් ගන්න මොකට මෛත්‍රී භාවනා වඩන එක. මෛත්‍රී භාවනා වඩනට වඩා අනිසංසදායේ ඒක සුළු වේලාවක් අනිත්‍ය සංඥාව වැඩි වීම. මෙන්න මේ වගේ ටිකෙන් ටික පින්නතුනේ කුසලයේ දිනුපන්න හැටි දහම තුළ ඊටාම පැහැදිලිව දේශනා කළා. හැබැයි පින්නතුනේ වරදවා තේරුම් ගන්න එපා. මේ ඉගෙනම කුසලයේ දන්න කෙනා විදර්ශනා භාවනාව හරියට තේරුම් ගත්ත කෙනා හිතන්න එපා ඇස් දෙක වහගෙන විදර්ශනා භාවනාව විතරක් කරයි දන් දෙන එකක් නැහැ කියලානේ. එහෙම නැහැ පින්නතුනේ. මේ ධර්ම මාර්ගයේ හොඳට අනුපිළිවෙලින් තේරුම් ගත්ත කෙනා විදර්ශනා භාවනා වඩන කෙනෙක් නෙවෙයි රහත් භාවයට පත් උනත් වෙනතුනි. අර පුරා කොහොමිය කොට හරි දෙයක් දෙන්න පුළුවන් නම් ඒකත් දෙන්න සෝදානම් මනසකින් ඉන්නේ. සරුවත් මහරහතන් ගැන ඔබ අහලාද? සරුවත් මහරහතන් වහන්සේ දිනක් පිටපාදේ වඩනකොට කලින් ආත්ම භාවයේ අම්ම කෙනෙක් පුතේ පුතේ කියලා කතා කළා. සරුවත් මහරහතන් ගිහින් බැලුවා මරණකොට මේ ප්‍රේතියක් වෙනතුනි. විලක් ළඟ ඉපදෙදී ඉන්නවා. මේ කලින් බුද්ධාන්තර කල්පයකට කලින් අම්ම කෙනෙක් සරුවත් හාමුදුරුවෝ කලේ ඒ අම්මට මුලින් වතුර දුන්න බොහොම තිබයෙන් හිටියාමට පිපාසයෙන් හිටියාමට වතුර දුන්න මුලින් බොන්න පාත්‍රයට අරගෙන විලක් ළඟ ඉපදෙල හිටියත් වෙනුනේ මේ අම්මට වතුර බොන්න බෑ. ඇයි බොන්න බෑ? ඒ කරපු අකුසල නිසා වතුර ටික අතර ගන්නකොටම වතුර ටික හිඳෙනවා. සරුණාන්දරේ පාත්‍රයෙන් වතුර අරගෙන අම්මගේ කට අරින්න කියලා කඩෙන් වතුර දැම්මා. බොහෝ කාලයකට පස්සේ අම්මගේ පිපාසය සංසිඳුණා. ඉන්පස්සේ පින්නතුනේ සරුණාන්දරේ පින්න පාට කළා. ඒ වගේම අනන්තවිලේ සිටුමාට කියලා පොඩි ආවාස්ති බුද්ධාදර සංසද දානයක් පූජා කළා. මේ අම්මට පින් අනුමෝදන් කළා. අම්ම සුභදි ගන්නේ කළා. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනේ අමතෙන් පින්කම් කළා කුසල කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ඉන්නම මානසිකත්වයේ ඉන්න කෙනා වුණත් වෙන කෙනෙක් වෙනුවෙන් හැපවෙන්නේ බලන්න. අමනුෂ්‍යෙක් වෙනුවෙන් වුණත් තමන්ට කරන්න පුළුවන් උපකාරය කරනවා. ඒ නිසා හිතන්න එපා විදර්ශනා භාවනා කරන එක යන්නේ සම්ප වැඩි ඒ නිසා දන් දෙන්න ඕනේ නැහැ කියලා. එහෙම නිකන් හිතුවක්කාර වෙන නෑ යන්න එපා. ආඩම්බර වෙන්න යන්න එපා. එහෙම ධර්මය දනගෙන කවදාවත් එහෙම කරන්නේ නැහැ වෙනතුනේ. මොකද යාතර පල්ලෑ මණ්ඩේ මේ කුසල් ටික කරගත්තොත් තමයි අර ඉදිරි තැනට යන්න පුළුවන්කම තියෙන්නේ. පල්ලෑ නැති කමකට කරෝතින් තමන්ට ඉහෙලම තැන දෙ ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගන්න. ඔබ වෙන රටකට යන ගුවන් ටිකට් පටන් ගත්තොත් එයා ටිකට් එකක් ගත්තොත් ඔබ පේන තැන ගුවන් තොටුපළට කලින් යන්න ඕනේ. ගුවන් යානය ඔබේ ගෙදරට එන්නේ නැහැ. ගුවන් ටිකට් පටන් ගත්තා කියලා. ඔබ ගුවන් තොටුපළට යන්න ඕනේ. ගියාට පස්සේ තමයි නියම වෙලාවට ඔබට ඒ අවශ්‍ය කරන ලිපිලේ වෙන ලැබෙන්නේ සුරුට යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ ගුවන් තොටුපළට යන වගේ තමයි වෙනත් අපි මේ පල්ලෙහා මට්ටමේ කරන දේවල්. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන ඒවා, ගෙදරින් නාමඩ කාතර සලකන එක, දන් දෙන එක, සිල් සමාදන් වෙන එක, බුද්ධ පූජා තියෙන එක, බෝධි පූජා පවත්වන එක, මේ වගේ දේවල් පිළිබඳව අර ගුවන් තොටුපළට යනකම් කරන දේවල් වගේ. ඒ ටික නොකරොත් Taman ticket එක අරගෙන තිබුණත් Tamanට flight එක හම්බ වෙන්නේ නැහැ. ගුවන් යානේ ලැබෙන්නේ නැහැ. එනිසා මේක පටලවා ගන්න එපා. බොහෝ දිනේ පොඩ්ඩක් ධර්ම කරුණු දැනගත්ත ගමන ඔය අනිත් දේවල් ඕනේ නැහැ. ඔය නිෂ්ඵල වැඩ කියලා අනිත් ඇටක් දොස් කියනවා. එහෙම පිළිතුනේ කලබල වෙන්නේ පයික් මං වෙන්නේ බා. මේක අනුපිළිවෙල යන ධර්මයක්. හරියට මහා සාගරයේ ටිකෙන් ටික වෙරළේ පටන් ගැඹුරු වෙනවා වගේ මේ සම්ධර්මයන් වෙරළේ පටන් ටිකෙන් ටික ආරම්භයේ පටන් දානයේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක් මේක. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී දාන කතා, සීල කතා, සංග කතා, කාමනාන් ආදීනවන් ඕකාරං සංකලේෂං මේ අනිවාර්යෙන්ම අනුපිළිවෙල දේශනා කළේ ඒකයි. මේ යන ධර්ම මාර්ගයේ පින්න තුනේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ධර්ම මාර්ගයේ ආරම්භයේදී ඉඳන් අවසානයේ දක්වාම තමන්ගේ ළඟ කාරණා හතර තමන් දිනු කරගන්නට ඕන. මොනවද ඒ කාරණා හතර? ඒවට කියනවා ධර්මයේ පඤ්ඤා වූටි සූත්‍රයේ ප්‍රඥාව දිනු කරගන්න කාරණා හතරක් ගැන සඳහන් වෙනවා. දිනුනි සාධුකාරයක් පවත් ගන්න. හයියෙන් සාදු කියන්න. තාපාරක් හයියෙන් කියන්න. හොඳයි. සද්ධර්මයේ අනුගමනය කිරීමේදී ආරම්භයේ පටම තියෙන ඕන ප්‍රධාන ලක්ෂණ කියන්න හතරක් ගැන අපි මේ කතා කරමු. දැන් මේ දුවත් මතක තියාගන්න ඕනේ කාරණා හතරක් මේ. පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය. දෙවෙනි එක මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය. ඊළඟ එක ධර්මානුධර්ම ප්‍රතිපදාව. මොනවද හතර? අපි කියමු බලන පාර. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ හතර පින්තුනේ අපි ටිකක් විමසලා බලමු. මේ හතර තමයි මුළු ධර්ම මාර්ගයේම ආරම්භයේ පටන් අවසානයේ දක්වාම දිවෙන කාරණා හතරක්. කල්‍යාණ මිත්‍රයන් කියලා කියන්නේ තමන්ට ධර්ම කියදෙන කියාදෙන හොඳ මිතුරෙක් ඉන්නට ඕන. සාමාන්‍ය සජීවී මිත්‍රයෙක් විතරක් නෙවෙයි, ඇතැම් විට පොතක් පතක් වෙන්නත් පුළුවන්. ධර්ම දේශනාවක් වෙන්නත් පුළුවන්, කැසට් පටියක් වෙන්නත් පුළුවන්, CD එකක් වෙන්නත් පුළුවන්, නැත්නම් අලුත් ක්‍රමයකට ගත්තොත් ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. අලුත්ම කල්යාණ මිත්‍රය පින්නතුනේ, කල්යාණ මිත්‍රයන් තමයි මේ දහම තුල අපි වෙන්නට යන ප්‍රධානතම සාධකය වෙන්නේ. දින ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරේ ඉදිරියේදී කියනවා, ස්වාමීන් මට හිතෙනවා මේ ශාසන බ්‍රහ්මචර්යාවෙහි භාග්‍යයක් මරණා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා මට හිතෙනවා කියලා. බුදුහාමුදුර මොකද දේශනා කළේ? ඔව්, බුදුහාමුදුර කියනවා, මාහේවන් ආනන්ද සකල මේවිනම් බ්‍රහ්මචර්යයන් යදිනම් කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා කියලා. ආනන්ද එහෙම කියන්නේපා, මේ ශාසන බ්‍රහ්මචර්යයන් භාග්‍යයක් නෙවෙයි, මුළු ශාසන බ්‍රහ්මචර්යයන් තියෙන්නේ කල්‍යාණ මිත්‍රත්වය මත කියලා. කල්‍යාණ මිත්‍රය කියන්නේ කාටද කියනවා? අපට සුගතිය නිවන ගැන පැහැදිලි කරලා දෙන කරුණාවන්ත මිත්‍රයා. එවැනි අය පිළිතුර අපේ ජීවිත අපට ලැබෙනවා. හැබැයි බාහිරින් එකපාර නම් තේරුම් ගන්න අමාරුයි. අපි කල්‍යාණ මිත්‍රයන් කියලා හොඳ මිත්‍රයන් කියලා කියන්නේ කොහොමද? වාහ ලක්ෂණ නම් උඹා කතා බහ කරනවා නම්, ලස්සන ඇඳුම් නම් ඇඳගෙන ඉන්නේ, නිතර කිනා වෙනවා නම්, හරකට අත දාගෙන ඉන්නවා නම් හොඳ කල්‍යාණ මිත්‍රය කියලා අපි හිතන්නේ. එහෙම අය කල්‍යාණ මිත්‍ර වෙන්න පුළුවන්. නමුත් ඒකම නෙවෙයි පින්නතේ නියම කල්‍යාණ මිත්‍රයන්ගේ ලක්ෂණය. සමහර කල්‍යාණ මිත්‍රයන් එච්චර ලස්සනක් නැහැ. එච්චර කතා කරන්නේත් නැහැ. එච්චර අපිව ගණන් ගන්නෙත් නැහැ. අපි දක්ෂ වෙන්න ඕන කල්‍යාණ මිත්‍රයා කවුද කියලා තේරුම් ගන්න. ඒ සඳහා පින්නතුනේ අපේ ළඟ ලක්ෂණ තියෙනවා. නැත්තම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණත් අපට හඳුනාගන්න බැරි වෙනවා. අපි බාහිර රූපයෙන් නම් කල්යාණ මිත්‍රය හඳුනාගන්න යන්නේ අපට ඇස් දෙකට ඉදිරියටම හම් වෙන්න පුළුවන්, ඒත් අපට හඳුනාගන්න බැහැ. මේකට ලක්ෂණ කතාවක් තියෙනවා පින්නතුනේ. බුදු පස්සේ කාලේ අනුරාධපුර යුගයේ වෙච්ච සිද්ධියක් ගැන. එක්තරා මැනේජි ස්වාමීන් වහන්සේ කෙනෙක්, කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් එක පින්නපාත යනවා. පින්නපාත යනකොට මේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරන්ගේ පාත්‍රයේ සිවුරු ටික අරගෙන යන්නේ දැන් පිටපස්සේ. යන ගමන් අහනවා මේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවනේ, මේ කාලේ රහතන් වහන්සේලා ලෝකේ ඉන්නවද කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ මොකද කියන්නේ? ලොකු හාමුදුරුවෝ කියනවා, පොඩි නමයි ඉන්නවා, හිටියට තේරුම් ගන්න අමාරුයි. සමාලාට රහතන් වහන්සේගේ පිටුපස්සෙන් පාත්‍රය සිවුරු ටික අරන් යනවා, ඒත් තේරුම් ගන්න බෑ කියලා. එතකොට ඔබට තේරෙන්නේ මොකද කියන්නේ කියලා නේ? පින්නතුනි, අන්නේ වගේ අපි දක්ෂ වෙන්නට ඕන, අපි නුවණැති වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් හඳුනගන්න, කල්‍යාණ මිත්‍රයන් බලන්නේ පින්නතුනි ප්‍රඥාවෙන්, ප්‍රඥාව බලන්නේ සාකච්ඡායි. සාකච්ඡායේ පඤ්ඤා වේදිතබ්බෝ කියලා කාරණයක් තියෙනවා. ඔබට හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා. ඔබට ධර්මයේ දන්න නුවන් දෙකෙනෙක් හම්බුනවා කියලා. ඒ තැනත්තා මොකද කරන්නේ? යම් කිසි නුවණැති ධර්මය දන්න කෙනෙක් හම්බුනොත්, ඔබත් ධර්මය දන්න කෙනෙක්, ඔබත් බුද්ධාගමේ කෙනෙක්. මම පන්සල් යනවා, මම බණත් අහනවා, සිල් ගන්නවා, මම බාන මන්දිරත් යනවා කියලා ඔබ කාට හරි කිව්වොත්, ධර්මය දන්න කෙනෙකුට ඒ දන්න කෙනා මොකද කරන්නේ? මේ ධර්මය දන්න කෙනා ඔබේ ප්‍රශ්න කීපයක් අහනවා. ඒ මොන වගේ ප්‍රශ්න දහන්නේ? ඒ අහන්නේ ඔබ සිල් ගත්ත වාර ගණන දහන්නේ? ඒ අහන්නේ ඔබ භාවනා කරන ස්ථානය ගැනද? නැහැ දෙන්නතම. ඔබ සිල් ගන්න ප්‍රමාණය හෝ භාවනා කරන යන ස්ථානය අනුව නෙවෙයි තීරණය කරන්නේ. එහෙනම් මොකෙන්ද? ඔබ ධර්මයෙන් අදාළ ප්‍රශ්න ටිකක් ඔබෙන් අහනවා. ඔබේ කෙලෙම ඔබේ ප්‍රඥාව බලන්න ප්‍රශ්න ටිකක් අහනවා. මේ මාන ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්න තුන හතරක් අහනකොට ඔබ ඉන්න තැන තේරුම් ගන්න පුළුවන්. ඔබට වා උපාධි තිබුණනේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඔබ ඉහළ රැකියාවක් කළාටම මේවට ඔබට සාර්ථක උත්තර දෙන්න බෑ. ඔබට හොඳ ධර්මඥානයක් තියෙන්න ඕන, හොඳ නුවණක් තියෙන්න ඕන. ඒ දන ධර්ම කන්න ඔබ ජීවිතේ පුහුණු කරලා තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි යම්සි විදියක සාර්ථකත්වයකට ඔබට එන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්න අහලා තමයි ඔබ ඉන්න තැනු තීරණය කරන්නේ. මේ නිසා සාමාන්‍යව ලස්සනට හොඳට පිළිගන්න කෙනෙක් කියලා ඒ නුවණැති කෙනා ඔබට පැහැදෙන්නේ නැහැ. පැහැදෙන්නේ මෙන්න මේ ඔබේ ප්‍රඥා විමසනන ප්‍රශ්නෙන් තමයි ඔබ තේරුණේ. එනිසා අපි ධර්මයේ තුල පින්වත්නි දක්ෂ වෙන්නට ඕන. දිනෙන් දින අපේ කුසලතා අපි දිනු කරගන්නට ඕන. අන්න ඒ කුසලතා දිනු කරගන්න හේතු වන විදියටයි අද දවස් පුරාම මේ වැඩසටහන යන්නේ. ඔබ එක දිගටම මේ අවධානයෙන් ඇහුවොතින් ඔබට අවසානට එනකොට ඔබේ ඔබ දකින විදිය වෙනසක් වෙන්නට ඕන. ඔබේ නුවණ දිනු වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඔබට ගැඹුරු ප්‍රශ්න වලින් ඕනම දෙයක් අහනකොට උත්තර දීමේ හැකියාවක් යම්සි ප්‍රමාණයකට හරි මේ ධර්ම දේශනාව අවසානයේදී ඔබට ලැබෙන්නට ඕන. ඒ සඳහා අපි මේ ඉතාම අනුපිළිවෙලින් මේකෙන හැම කරුණක්ම ඇතමිට නැවත ඒ කියපු කරුණ නැවත ඔබට කියලා ඔබ අවදි කරවලා මේ දිගට යන්නේ නැහැ. එතකොට පින්නතුනි දැන් මෙතෙන් තවත් දැන් අහපු ප්‍රශ්න වලින් දැන් ඔන්න ඒ ප්‍රශ්නත් මේ අතර කියනවා. දැන් ඒක අපේ ප්‍රියතුමෙක් ඇහුවා කුසලයේ සහ පින කියන දෙකේ වෙනස. දැන් මේක කාලයක් තිස්සේ අපේ තියෙන සංවාදයක්. මේක මේ ප්‍රශ්නේ අදාළ නැති අය මේක අමතක කළා දාන එකට කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන අය සැලකිල්ලෙන් අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න. එක පිරිසක් කියනවා පිනයි කුසලයයි කියන්නේ දෙකක්. තව කෙනෙක් කියනවා පිනයි කුසලයයි කියන්නේ එකක් කියලා. නමුත් වෙනතුනේ ධර්මය හොඳට නුවණින් පැහැදිලිව තේරුම් ගත්තොත් ධර්ම කරුණු විමසා බැලුවොත් මේක ඊට වඩා ගැඹුරු දෙයක්. බුදුදහමේ හැටියට හේතු හයක් ගැන කියනවා. කුසල හේතු තුනයි ඒ වගේම අනිත් තුන අකුසල හේතු. කුසල හේතු කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. අකුසල හේතු කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. අකුසල හේතු කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. කුසල හේතු කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. මෙන්න මේ හේතු හය තමයි ගැන තමයි ධර්මයේ බොහෝ විට සඳහන් වෙන්නේ. පුණ්‍ය හේතු කියලා නෑ කොහෙවත්. පුණ්‍ය හේතු කියලා කතාවක් නෑ. කුසල හේතු කියලා තමයි තියෙන්නේ. අන්න ඒ කුසලය පින්නතුනේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලෞකික කුසලය, අනිත් එක ලෝකෝත්තර කුසලය කියලා. මොකද කුසල දෙක? එකක් ලෞකික කුසලය, අනිත් එක ලෝකෝත්තර කුසලය. ලෞකික කුසලය කියන්නේ මොකටද? කම්මස්සකත සම්මාදිට්ඨියේ ඉඳලා කරන විග්‍රහයකට තමයි පින කියලා කියන්නේ. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් කියනවා මහා චත්තාරිසික සූත්‍රය කියලා. මේ සූත්‍රයෙන් දැක්වෙනවා පින්නතුනි සම්මාදිට්ඨියෙන් පහම් බෙක්කවේ දොයම් වදාමේ අත්ති බෙක්කවේ සම්මාදිට්ඨියේ සාස්වා පුඤ්ඤභාගියා උපදිවේ පක්කා. එක සම්මාදිට්ඨියක් තියෙනවා සාස්ත්‍රවයි පිනට බරයි උපදෙ සම්පත් ලබා දෙනවා. එතකොට අනිත් කුසලය තමයි සමාධිතිය තමයි අරියා අනාස්සබා ලෝකුත්තරා මග්ගංගා කියලා. ආර්ය වූ අනාස්ත්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට තියෙන සමාධිතියක් තියෙනවා. එතකොට මේ දෙකේම මූලය මොකද්ද? මූලයේ කුසලය. කුසල මූලයේ කොටස් දෙකකට බෙදෙනවා මොකද්ද? එක කුසලයක් මොකද්ද? ලෞකික කුසලය. ඒ ලෞකික කුසලයට තමයි පින කියලා කියන්නේ. අනිත් කුසලයක් තියෙනවා මොකද්ද? ලෝකෝත්තර කුසලය. එතකොට හැම පිනක්ම හැම පින්කමක්ම කුසලයක්. මොන අර්ථයෙන්ද? ලෞකික කුසල කියන අර්ථයෙන්. හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක්ද? හැම කුසලයක්ම පිනක් නෑ. ඇයි ඒකට හේතුව? අර අනාස්තර වූ ලෝකෝත්තර වූ කුසලයකුත් තියෙනවා. ඒ කුසලයට පින කියන්නේ නැහැ. ඒ කුසලය කුසලයක්. හැබැයි ඒක පින කියන නමෙන් විවහාර කරන්නේ නැහැ. ඒක ලෝකෝත්තර කුසලය. ඒ නිසා පින්නතුනේ පිනයි කුසලයයි එකක්ද කියලා හොතින් එකක් කිව්වත් වැරදි, දෙකක් කිව්වත් වැරදි. ඇයි ඒකට හේතුව? හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට වාහන ගමු. වාහනයක කේවා තියෙනවා, කාර් තියෙනවා, මෝටර් සයිකල් තියෙනවා, වෑන් තියෙනවා. හැම වෑන් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම වෑන් එකක්ද? හැම වාහනයක්ම වෑන් එකක් නෙවෙයි. හැම වෑන් එකක්ම වාහනයක්. නමුත් හැම වාහනයක්ම වෑන් එකක් නෙවෙයි. අන්න ඒ වගේ හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් නෙවෙයි. ඉතාම සියුම් එකක් මේක. එතකොට මෙන්න මේ පින කියන එක පින්නතුනේ, මෙන්න මේ පින කියන එක සම්මාදිටිය වුණාට, මේක කුසලයක් වුණාට, මේ ශාස්ත්‍ර වූ පින නැමැති කුසලය හැම තැනදීම හොඳ දෙයක් කියලා කියන්නේ නැහැ. පින කිය කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ නිතරම උනන්දු කළා. හැබැයි ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂව, ලෝකෝත්තර කුසලයට සාපේක්ෂව මේ ලෞකික සම්මාදිටිය සලකන්නේ මිත්‍යා දෘෂ්ටියක් විදියට. කලබල වෙන්න එපා මෙහෙම කිව්වට. මෙහෙම කිව්වට කලබල වෙන්න එපා. අපි පන්ති මේක විස්තර කරනවායි. ඒක නිසා තමයි පින්නතුනි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කාරණයක් තියෙනවනේ. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියලා. ඒතර ඒ සංස්කාර විස්තර කරද්දී තියෙනවා අපුඤ්ඤාපි සංඛාර, පුඤ්ඤාපි සංඛාර, ආනෙන්ජාපි සංඛාර කියලා. එතකොට ඒ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර මොනවද? අකුසල් පව් විතරක් නෙවෙයි, අපුඤ්ඤ විතරක් නෙවෙයි, පිනක් හටගන්නේ අවිද්‍යාව මතමයි. පුඤ්ඤාපි සංඛාර සාමාන්‍ය කාමාවචර පින් විතරක් නෙවෙයි, අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යන අරූපාවචර ධ්‍යාන නැමැති කුසලයක් පින්නතුනේ. ඒකට කියනවා ආනෙන්ජාපි සංඛාර. ඒකත් කෙනෙකුට බාහිර ශාසනය තුල ඇති කරගන්නවා නම් ඒකත් අවිද්‍යා පත්‍ය සංඛාරමයි. මේක ඉතාම සියුම් එකක්. ඒක තේරුම් ගන්න අවශ්‍ය පින්නතුන් නැවත නැවතත් පස්සේ මේ වහල දැනගන්න. අපි තාම සරලව මේ කිව්වේ මේ අපේ පියතුමේ කහපු නිසා. එතකොට හැම පිනක්ම කුසලයක්. නමුත් හැම කුසලයක්ම පිනක් නෙවෙයි. ඒ නිසා පින සහ කුසලය එකක් කියලා කිව්වත් ඒක සම්පූර්ණ උත්තරයක් නෙවෙයි. පින කුසලය දෙකක් කියලා කිව්වත් ඒකත් සම්පූර්ණ පිළිතුරක් නෙවෙයි. මෙවැනි ප්‍රශ්න වලට බුදුදහමේ කියන්නේ විභජ්‍යවාදී ප්‍රශ්න කියලා. විභජ්‍යවාදී ව්‍යාකරණය කියලා මේකට එන බෙදා දක්වලා මේවට උත්තර දෙන්න ඕනේ. ඒකයි. සමහර ප්‍රශ්න වලට ඒකාංශික උත්තර දෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න වලට ඒකාංශික උත්තර දෙන්න බෑ. ඕන නැති කෙන උත්තර වලින් උත්තර දෙන්න බෑ පළක් ඒවට. දැන් අපි අහුවොතින් කවදාවත් මත්පැන් පානේ නොකරපු කෙනෙක්ගෙන් මම අහුවොතින් දැන් ඔයා මත්පැන් පානය කිරීම නවත්තනාද තියෙන්නේ කියලා. කවදාවත් මත්පැන් පානය නොකරපු කෙනෙක්ගෙන් මම අහුවොතින් ඔයා දැන් මත්පැන් පානය නවත්තලාද තියෙන්නේ කියලා අහුවොතින් එයාට පුළුවන් ද ඔව් හරි නැත් හරි කියන උත්තරයෙන් දෙන්න උත්තරය. එයා කිව්වොත් ඔව් කියන මොකද්ද? කලින් පානය කළා දැන් නවත්තලා කියලා. එයා නැහැ කිව්වොත් මොකද්ද? එයා නම් තාම බොනවා දැන් දෙකට. බලන්න බිනතුනි ඒ වගේ සමහර ප්‍රශ්න වලට ඔව් හෝ නැති කෙනෙක්ගේ උත්තර දෙන්න බෑ. දෙන්න කිව්වොත් වරදිනවා. ප්‍රශ්නෙට උත්තර දෙන කෙනාම වරදිනවා. ඒ නිසා හරේ කල්පනාවෙන් බුදුහාමර උත්තර දීලා තියෙන සමහර ප්‍රශ්න වලට සමහර ඒවට එහෙම බෙදලා උත්තර දෙන්නත් බෑ බිනතුනි. සමහර දේවල්ට බුදුහාමර මොකද කරන්නේ? නිස්සම්ද වෙන්න. ඒවට කියන්නේ පටි කපණීය ප්‍රශ්න කියලා. අව්‍යාකෘත ව්‍යාකරණය කියලා කියන්නේ. උත්තර දෙන්නම බෑ බිනතුනි. දොන්නවත් මොන උත්තරේ දුන්නත් වරදින්. දැන් සත්‍ය මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කියලා හවොතින්. සාමාන්‍ය සම්මුති සත්‍ය ඉඳලා අපි ඕ කියලා කියනවා මරණයෙන් පස්සේ ඉන්නවා කියලා. නමුත් දෙන්නතුනේ පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව ගත්තොතින් ඕ හෝ නැද කියන්න බෑ. මුකුත් උත්තරයක් දෙන්න බෑ. ඇයි ඒ? මරණයෙන් පස්සේ සත්‍යයක් ඉන්නවා හෝ නැත කියලා කියනවා නම් දැන් ජීවත් වෙන සත්‍යයක් ඉන්න ඕන. සාමෝති සත්‍යයන් ඕනක් කෙනෙක් ඉන්නවා තමයි. නමුත් වෙනතින් පර්මාණු සත්‍යයන් වගත්තොතින් දැන්ම ජීවත් වෙන සත්‍යයක් නැහැ. දැන් ජීවත් වෙන සත්‍යයක් නැතිකොට මරණයෙන් පස්සේ සත්‍ය ගැන අපේ කියන දෙයක් නෑ. දැන් කියලා කියන්නේ වෙනතුනි. මේ ස්කන්ධ පංචකයේ එකතුවක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. අපි ජීවත් වෙනවා කියල කියන්නේ මේ මොහොත කියලා කියන්නේ. ඇත්තටම මොකක්ද අපේ ජීවිතේ? දැන් උදාහරණයක් ඇරෙන්න මම මෙතන මේ පින්තුරේ පින්තූරයක් දැන් ගහනවා. කවුරුත් එක පින්තූරයක් කොහම ගහනවා. ගහලා මම පැත්තකින් තියනවා. පැත්තකින් තියලා මම ආයෙ පේනවනේ පින්තූරේ. පින්තූරේ පේනනම් මම අහනවා, දැන් ඔබත් මේ පින්තූරේ ඉන්නවනේ. මම අහනවා ඔබේ නියම පින්තූරේ මොකද්ද කියලා. නියම ඔබ කවුද කියලා. මේකේ තියෙන පින්තූරේද ඔබද කියලා. දැන් වීඩියෝ කරේ කියලා පින්තූරයක් නැහැ කියලා මම වීඩියෝ ගත කරේ කියලා කියමු. වීඩියෝ කරලා දැම්මම ස්ක්‍රීන් එක දාන්න. දැම්මට පස්සේ නියම පුද්ගලයා කවුද? ඔබේ නියම පින්තූරය මොකද්ද? හා? කොයි මෙතන ඉන්න එකද වීඩියෝ පේන එකද? වීඩියෝ කරද්දී පින්නතුනි මේ වගේ සජීව එකක් නේ කලේ. ඒ සජීව කරපු එකම තමයි දැන් මේ දාන්නේ. සජීවීක මෙතන තියෙනකොට ඒක නෙවෙයි නම් දැන් මෙතන ඉන්න මම නම් දැන් ඉන්නේ. එහෙනම් මේක දැන් වීඩියෝ කරලා තව දැනක් කරෝති. ඒක ඇත්ත වෙන්න ඕනනේ. නමුත් ඒකත් නෙවෙයි, මේකත් නෙවෙයි, දැන් ඉන්න එකත් නෙවෙයි පේනතුනි. ඇත්තටම ජීවිතය කියන්නේ පේනතුනි. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහක් මේ පෙර පසු නොවේ ඇති වෙන මේ අත්දැකීමට ජීවිතය කියලා කියන්නේ. නමුත් අපි පින්තූර ටික ඔක්කොම තියාගෙන මේ පොඩි කාලේ පින්තූරේ මේ විවාහ උත්සවයේ පින්තූරේ මේ දරුවත් එක්ක ගත්ත පින්තූරේ මේ මෙතනත් තියනේ මම මෙතනත් තියනේ මම මෙතනත් තියනේ මම මේත් තියනේ මම කියලා කියනවා. ඇත්තටම පින්තූරේ ඇත්ත කෙනා කවුද? ඇත්ත කෙනා මේ එහෙටවත් නෙවෙයි පින්තූරේ. එතකොට කෙනෙකුට හිතෙනකොනම් එහෙනම් සිත නේද විඥානය නේද කියලා. විඥානයක් තනියම නෑ පින්තූරේ. විඥානය තියෙන්නේ තියනවනම් රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ හතරත් එක්ක පංචෝකාර භවවලින සත්‍යයන් හැටියට මේ පහක හැම මොහොතෙම ඇති වෙලා නිරුද්ධ වීමක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් අන්න ඒ කරා අපි යන්නට ඕන යන ගමනේදී මේ කරුණ ටිකක් අපි මේ සාකච්ඡා කරන්න යන්නේ පින සහ කුසලයේ කියන එකට අපි උත්තරේ දුන්නේ. හරිද? ඇති නේද? ඊළඟට තව ප්‍රශ්නයක් ඇහුවා. වන්දනා කරනකොට ගාතාවක් කියනෝනේ, අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපටයිනෝ කියන එක. දැන් මේ ලෞකික කුසලයේ පැත්තට ටිකකින් ඉඳලා දැන් මේ කියලා අවසන් කරන්න. පින්නතුනේ මේ ගාතාව ධම්මපදයේ ඉන්නේ. මේ ගාතාව දේශනා කරන්න හේතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලයක තරම් කුමාරයෙක් දවස් 7කින් මරණයට පත් වෙන්න හිටියා. දින හතෙන් මරණයට පත් වෙන හිටිය මේ කුඩා කුමාරයා ගැන බුදුහාමුදුරුවෝ බැලුවා. බලලා බුදුහාමුදුරුවෝ තීරණය කළා මේ දරුවට දීර්ඝාස ලබන්න නම් දෙයක් කරන්න ඕනේ. තමයි ස්වාමින් වහන්සේලා මැදි කරගෙන මේ දරුවට පිරිත් කියන්නේ. දවස් 7ක් පිරිත් කිව්ව කෙනතුනි. දවස් 7ෙන් මරණයට පත් වෙන හිටිය මේ කුමාරයා පස්සේ අවුරුදු 120ක් ජීවත් වුණා. ඒ කුමාරයාට කියන ආයු වඩන කියලා. අන්න ඒ කුමාරයා නිමිති කරගෙන තමයි කුමාරයට පිරිත් කියලා ස්වාමීන් වහන්සේලට වැන් දෙවොම දෙවට දැනගත්තා. පින්තුනි මේ දරුවන්ට එම ආදරේ නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකම හොඳට වන්දනා කරන දරුවන්ට කියලා. ඒක දරුවන්ට දිගාචරය ලබන හේතුවක් වෙනවා. ඔබත් හොඳට වඳින්නේ, ඔබ හිටගෙන ඉඳලා දරුවන්ට වඳින්නේ කියන්නේපා. ඔබත් වඳින ගමන්ම මෙන්න මේ විදියට පුතේ මෙන්න මේ විදියට දුවේ වඳින්න කියලා ඔබට නැවෙන්න පුළුවන් නම් ඔබත් හොඳට වැඳලම දරුවට පුරුදු කරන්න එක පොඩා කාලෙම. ඒ වන්දන එකෙන් ප්‍රතිඵලයේ ප්‍රයෝජන දෙන්නේ ස්වාමීන් වහන්සේට නෙවෙයි, ඒ දරුවට පේනතුනි. ඒ දරුවන්ගේ අපල දුරු වෙනවා, දරුවන්ගේ මාර්ග බාධක තියෙනන් දුරු වෙලා දරුවන්ට දිගාසිරි ලබන හේතු වෙනවා. ඉතින් ඔබ ස්වාමීන් වහන්සේලට වඳිනකොට ස්වාමීන් වහන්සේ මේ ගාථාව කියනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ. නිතර වැඩ සිටියන්ට වඳින අපචායනය කරන කෙනාගේ ගුණ හතරක් වැඩෙනවා. මොනවද? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂ දින වෙනවා, ශරීරයේ පැහැපත් බව දින වෙනවා, සැපේ දින වෙනවා, බලය ශක්තිය දිනු වෙනවා කියන. ආයු වන්නෝ සුඛං බලං. මෙන්න මේ හතර දිනු වෙනවා කියන එකයි කියන්නේ. ඉතින් මේ පින්නතුන් වන්නනකොට ස්වාමීන් වහන්සේ මේ ගාථාව කියනවා. සාමාන්‍ය කියන්නේ ස්වාමීන් වහන්සේට තමයි. ඒක හරි. නමුත් සමහර ඇත්තන් දැනගෙන හෝ නොදැනවත් පින්නතුනුත් කියන වන්දනාවත් එක්කම. කිව්වට වරදක් නැහැ පින්නතුනි. ඔව් දැනගෙන කිව්වත් නොදැන කිව්වත් වරදක් නැහැ. දැනගෙන කියනවනම් වඩාත්ම හොඳයි. සාමාන්‍යයෙන් ඔබ වන්දිනකොට ඔබට මේ ලැබෙන ආනිසංස ස්වාමීන් වහන්සේ ගාථාවෙන් කියනවා. හොඳයි වන්දිනක හොඳයි වන්දිනකොට ඔබ නිතර වන්දින කෙනෙක් විදියට ඔබට මෙන්න මේ ආයු වරණ සැප බල කියන මේ හතර ලැබෙනවා කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාථාවෙන් කියනවා. ඒ ගාථාවෙන් කියද්දී ඔබ ඒ ගාථාව කිව්වා කියලා වරදක්ම නෙවෙයි. නිහඬව වහගෙන හිටියත් කමන්නේ. කිව්වත් වරදක්ම නෑ. හොඳ ගාථාවක් නේද? ඔව් ඒ නිසා වරදක් නෑ. දැන් අම්මා අපට අම්මා පුතා කියනකොට අපිත් අම්මට පුතා කිව්වොත් නම් වැරදියි නේ? ඔව් ඒකයි මේකයි දෙකක් ඈ. මේක ඊට වඩා වෙනස් එකක්. මේකෙදි ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔබ නිස්සම්ද වැඳගෙන අහගෙන හිටියත් කමන්නේ. ඔබත් කිව්වටම වරදක් නෑ. හැබැයි බොහෝට කියනවා අඩුයි. වඳින කෙනා කියනවා අඩුයි, වැඳුම් ලබන කෙනා තමයි බොහෝට කියන්නේ. සමහර අය වඳින කෙනා මේක කියන්න හොඳ නෑ, ඒක වැරදි කියලා හිතන අය තියෙනවා. නමුත් වරදක්ම නෙවෙයි. ඔව් වඳින කෙනා කියන ගාථාවක් තියෙනවා. එක එක ගාථා එක එක පින්තුන් කියනවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේ නමයාරද්දං බුද්ධ පුත්තං නමාමහං. මේ වගේ ගාථා ගානක් අපි කියනවා. සුපටිපන්නෝ ගාථාව කියලා ස්වාමීන් වහන්සේට වඳිනවා. සමහර අය සාදු සාදු කියලා වඳිනවා. දැන් සමහර පින්තුන් අපි දැකලා තියෙනවා මෙහෙදි නෙවෙයි පිට රටවලදී බෞද්ධ නොවන අය ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කම වඳිනවා. ඒ අය කියනවා බ්ලෙස් කරන්න කියලා. බ්ලෙස් කරන්න කියන්නේ එයාට ආශිර්වාද කරන්න කියලා කියනවා. මගේදී පාරකදී දැක්කත් ඒ අය මේ බෞද්ධ හාමුදුරුවෝ බුද්දිස් මන්ස් කියන්නේ කට්ටිය දන්නවද නැදෝගේ. ඒ අය වාහනේ නවත්තලා කියනවා මට බ්ලෙස් කරන්න කියලා. ඒ අය වැඳගෙන ඉන්න සමානයි. ඒ අය කැමති මේ ආශිර්වාදය ලබන්න පිනුතුනි. අපට කැමති සම්ප්‍රදාය කියන නිසා මේක වටින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පිනුතුනි ඔබ විශ්වාස කරනවද? සමහර විදේශගත පන්සලවලදී මේ වගේ සිංහලෙන් බණ කියනකොට සිංහල දන්නේ නැති සමහර වෙනත් රටවල ඉපදෙච්ච සාමාන්‍ය රටවල නෙවෙයි ඉරානයේ ඉරාකයේ වැනි රටවල ඉපදෙච්ච සමහර අය ඇමරිකාවට ඇවිල්ලා පන්සලවල බණ කියනකොට සිංහලෙන් ඒ බණ කියන අය මැද වාඩි වෙලා ඇස්තිල පියාගෙන ඉන්නවා. ඇයි එහෙම ඉන්නේ? බණ තේරෙනවටද? බණ තේරෙන්නේ නැහැ පිටතට. ඒ අය විශ්වාස කරනවා මේ විශාල පිරිසක් ආධ්‍යාත්මිකව හැසිරෙනකොට මෙතන ලොකු ශක්තිය බලයක් තියෙනවා. අන්න ඒ ශක්තිය ආශිර්වාදේ ලබා ගන්නයි කියලා ඒ පිරිස මැදට වෙලා වාඩි වෙනවා. බලන්න පිටතට ඒ තරම් මිනිස් ලෝකයේ පෙළඹිලා ඉන්නවා. දැන් බලන්න ඔබ ඔබේ දරුවන්ට ආදරේද කියලා. දැන් මේ මෑණියනම් මේ මිනිබිරිය නේද? ඔව් දුවේ එක්කන් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්න ඉතින් ඒ දරුවට තේරුණා වුණත් ඒ දරුවට මේ ආශිර්වාදය ලබා දෙන්න. පින්නතුනි ඒ දරුවන්ට අපි මේ ආශිර්වාදය ලබා දෙන්න ඕන. දුවට, මිනිමිරියන්ට, මුණුපුරන්ට හැම දෙනාටම අපි ආශිර්වාදය ලබා දෙන්න ඕන. නොතේරුණත් නිදිය ගත්තත් කමන්නේ නැහැ පින්නතුනි. මේ අපි ඉන්න මැද ඒ දරුවෝගෙන ඇවිල්ලා ඒ දරුවන්ට අපි ආශිර්වාදය ලබා දෙන්න ඕන. අපි දරුවන්ට ආදරේ එතෙන් මෙල නිකන් එන අකමැති මේ කියක් හරි දීලා හරි එකක් ගන්න පින්නතු. රුපියල් 100ක් දීලා හරි කමන්න එකක් ගන්න. 100ෙන් බැරි නම් 500ක් හරි දෙන්න. ඒත් පාඩු නැහැ පින්නතුනේ දරුවන්ට ඒක ලොකු ආශිර්වාදයක්. ඉන් ටික ටික තේරුම් ගන්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි. එහෙම කළා පින්නතුනේ අපි මේ දහමේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඇත්තටම දරුවන්ට ආදරේ නම් අපි මේ සඳහන් කරේ වන්දනා කිරීමේදී තියෙන ගාථාව. ඊළඟ කාරණයක් තමයි අපේ මෑණි කෙනෙක් ඇව්වා කරදර කම්කටොළු ගැන ජීවිතේ. අපි මෙච්චර ධර්මයේ හැසිරෙනකොට අපේ ජීවිතේ කරදර එනවා නේද කියලානේ. දැන් මේක තමයි බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් වෙන්නේ. මේ මහාන හේතුව තමයි ඇත්තනම අපේ ධර්මයේ තුල තියෙන මේ කර්ම චක්‍රයේ නැත්නම් කර්ම න්‍යාය පිළිබඳව අපට තියෙන අවබෝධය අඩු වීම. අනිත් දේ තමයි අපි බොහෝ විට ලංකාවට දොස් කියනවා. ශ්‍රී ලංකාවට අපි බනිනවා. මෙච්චර බනහන්දිත් බලන්න මේ මිනිස්සු හැතරෙන හැටි කියලා. නමුත් වෙන දෙයක් බන ටික නොඇසුවොතින් මීට අතර අන්තයි. බනහන නිසා තමයි මේව හරි ඉන්නේ. තේනතුනි මම එක්තරා මං හිතවත් වෙනත් ආගමික මහත්ය කෙනෙක් ඉන්නවා. මං එතුමාගෙන් දවසකට ප්‍රශ්නයක් ඇහුවා. මං ඇහුවා දැන් ඔබතුමාගේ පල්ලියට කට්ටිය යනවනේ. කට්ටිය හුවා ගිහිල්ලා පල්ලිය යාඥා කරලා එනකොට ඔබට ඔබේ ආගමේ කෙනා පල්ලිය ඉඳලා එනකොට මොන වගේ හැඟීමක් දෙන්නේ කියලා. දැන් අපිට නම් ඒ දිහා බලනකොට මොකද වෙන්නේ? ටිකක් ඉතර මොකද වගේනේ බලන කොච්චර යනවද පල්ලි කියලා නේ හිතෙන්නේ. මං ඇහුවා ඔබට මොකද හිතෙන්නේ ඔබේ ආගමේ කෙනෙක් මේ වගේ පල්ලියට ගිහෙද්දි කියලා. එයා මොකද කියන්නේ? එයා කියනවා හාමුදුරනේ මම සතුට වෙනවා. ඇයි සතුට වෙන්නේ? මේ අය පල්ලියක් නැත්තම් මීටත් වඩා අන්තයි කියලා මේ. මෙහෙම හරි සංවරව ඉන්නේ. මෙහෙම හරි මේ රටේ ආගමික සාජීවනේ ඉන්නේ මේ මිනිස්සු පල්ලියන් හින්දායි. නැත්තම් මෙහෙමවත් නැහැ කියලා. පල්ලිය නරක දෙයක් මුතු ගන්න නැහැ හාමුදුරනේ. ඔය යන නිසා තමයි මෙහෙම හරි සංවරව ඉන්නේ කියලා. මේ බෞද්ධ කෙනෙක් නෙමෙයි මේ වෙනත් ආගමක කෙනෙක්. හිතන්න එපා ඒ ආගම ගැන දැඩි ආශාවෙන් හෝ අන්ත ගන්නෝ කියන කෙනෙක් කියලා. එහෙම කෙනෙක් නෙමෙයි මේ. හොඳට මධ්‍යස්ථව දෙස බලන කෙනෙක් මේ කියන්නේ. ගෙදරක් නේ ඔබ පුදුමයි දැන් මෙතන මේ කතා කරපු කෙනා ඉස්කෝලේ යන කාලේ අබෞද්ධ කෙනෙක් ඉස්කෝලේ බෞද්ධ සංගමේ සභාපතිනි. නිකන් කෙනෙකුත් නෙමෙයි. පාසල් කාලේදී ඉස්කෝලේ බෞද්ධ සංගමේ සභාපතිනි. හැබැයි බෞද්ධෙක් නෙමෙයි. එහෙම අය ඉන්නෝ පිළිතුරු මේ සමාජයේ. ඒ විතරක් නෙවෙයි වා පන්සලට සමහර උදව් කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. ඒ අය කුසල් කරලා ඇත්තෙන්ම තමන්ට ආශිර්වාදය ලබා ගන්න උත්සාහ කරනවා. ඒතකොට කරදර කම්කටොළු වෙනවා කියන කාරණය පින්නතුනි අපිට සමහර අකුසල් තියෙනවා අතීතයෙන් එන කර්ම. ඒ සමහර දේවල් වළක්වන්න බෑ අපට. දැන් උදාහරණයක් ඇටියෙට බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර විදුඩබ කුමාරය ඇවිල්ලා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා. බුදුහාමර තුන්පාරක් උත්සාහ කළා මේ ඝාතනය නවත්තන්න. තුන්පාරම මෙයා නැවත නැවතත් ආවා. හතරවෙනි පාර පිනතනේ බුදුහාමර වළක්වන්න ගියේ නැහැ. බුදුහාමර දැක්කා මේ ඥාතීන් අතීත ආත්මභාවයක සාමූහිකව ලොකු කර්මයක් කළා. අකුසල කර්මයක් කළා. ඒ නිසා හතරවෙනි පාර බුදුහාමර මේක වළක්වන්න ගියේ නැහැ. තුන්පාරක්ම වළක්වන්න උත්සාහ කළා. හැබැයි අර ආයු වඩන කුමාරයන දිගාසිට ලබන වැඩක් කළා. ඒක පුළුවන් දෙයක් කියලා දැනගත්තා. සමහර ඒවා බුදුවරයෙකුට වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. දේවදත්ත හාමුදුරුව අපායේ නිර යනකොට බුදුහාමරට වළක්වන්න බැරි වුණා. බුදුහාමුදුරන්ගේ මාමා යසෝදරාවගේ තාත්තා සුපර බුදුරජාණන් වහන්සේ මාන්නිර යන්න ගියා. බුදුහාමරට වළක්වන්න බැරි වුණා. පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරනවා. සමහර දේවල් වෙනස් නැතිවෙත කුසල කර්ම තියෙනවා වළක්වන්න බැරි ඒවා. ඒ වගේම පින්නතන අපට හිතෙනවා කරදර එන්නේ අපි කරපු ඔක්කොම අකුසල් ටිකේම එන්නේ කියලානේ. නමුත් පින්නතනේ අපිට මේ එන්නේ හිතන්නේ ඔක්කොම ටිකේ කියලා. ඒ එන්නේ බේරෙල බේරෙල ඉතාලම ටිකයි මේ එන්නේ. අපි කරන හොඳ කර්ම වලින් වා දේවල් වැළකීලා මේ තියෙන්නේ. දැන් සරල උදාහරණයක් කියන්නම්. දැන් අපිගෙම සමන්ට වාහනයක් තියෙයි කියලා. වාහනේ ගෙදර ඉඳන් එළියට ගන්නකොටම වාහනේ තාප්පේ හැපුණා කියමු. ගෙදරම තාප්පේ හැපුණ වාහනේ ඉවත් කරනකොට. අපිට කෙනෙකුට කියන්න පුළුවන් බම් බලන්න මම මේ උදේ පහනක් තියලා ආවේ මලුත් පූජා කළා බලන්න ගෙදරම හැපුණා නේ කියලා. ඇත්තටම පින්නතුනේ මොකද මේ වෙන්න තිබ්බේ? පාට ගිහින ලොකු අනතුරක් වෙන්න තිබුණේ කෙනෙක්ගේ හැප්පිලා ජීවිත අනතුරක් මේ වෙන්න තිබ්බේ. වෙන්න තිබ්බ එක තමන් මේ කරන හොඳ දේවල් වලින් අර ඒක අඩු වුණා ටිකක්. අර මහා අනතුරක් වෙලා තමන් හිර යන තිබ්බ එක තමන්ගේම වාහනේ තමන්ගේ මතින් හැප්පෙලා එතනින් බේරුණා. පින්නතුන අපේ ජීවිතේ වා දේවල් එන කරදර සම්පූර්ණ කරදරේ නෙවෙයි මේ ඉන්නේ. ඒ කරදර වලින් වා අඩුවෙන් තමයි එන්නේ. දැන් බලන්න පින්නතුන අපි මේ ජීවත් වෙන එකම හොඳම උදාහරණේ. මව කුසේදී මරණයට පත් වෙන කොච්චර දෙනා ලෝකේ ඉන්නවද? අපි මව කුසේත් මාස 8ක් 9ක් ඉඳලා මව කුසිනොත් බිහි වෙලා තවත් ලොකු වෙලා මදුරුගුන්වත් පොඩි කාලුණත් ඇතෙමර ඩෙංගු මදුරුවෙක්වත් කියවන මොකද වෙන්නේ? ඒත් මැරෙනවනේ. ඒව දිනොත් බේරලා ඉගෙනගෙන විභාගත් පාස් වෙලා විවාහත් වෙලා දරුවෝ ඇතෙමිට දරුවෝ කුසේදී නැති වෙන තිබුණේ. ඒවත් බේරලා දරුවත් බිහි වෙන. දැන් මේ පිනතුනි පියවර ගානකින් මේ බේරෙලි මෙල් ලැබිලා තියෙනවා. ඒ තමන්ගේ බලවත් කුසල් තියෙන නිසා මේ. ඒ නිසා හිතන්න එපා මෙච්චර පින්කම් කරන අපට මේ දරුවා විභාගෙත් ෆේල් වුණා, ණයක් ගෙවා ගන්න බැරි වුණා, රස්සාවක් නැති වුණා හිම කියලා. පින්නතුන හිම හිතන්න එපා. පළවෙනි අංකයේ පින්නතුන හිතන්න ඔබ ජීවත් වෙන එක ඇති. පළවෙනි දේ තමයි ජීවත් වෙන්න ඕනනේ. නැත්තම් මොනවද තිබ්බත් දැන් නැහැ නේ. තමන්ගේ දේපාට ටික ඔක්කොම අතිමිල තමන් මේ කියන්නේ මොකද වෙන්නේ? කතා කරන කෙනෙක් ඉතුරු වෙනවත් නැහැ නේ. පළවෙනි දේ පිනකින ඔබ හිතන්න මම තවම ජීවත් වෙනවා කියලා. ඒ නිසාම කන්නාඩි ඉස්සරහට ගිහින් සතුට වෙන්නේ. දෙයියනේ මම තාම ජීවත් වෙනවනේ කියලා. ජීවත් වෙන්නේ නිකන් නෙවෙයි මේ සුගතියේදී. බුද්ධෝත්පාද කාලෙක මගේ කකුල් දෙක නැති වුණත්, අත් දෙක නැති වුණත් දෙයියනේ මම මේ ජීවත් වෙනවනේ තම හුස්ම ගන්නවා. ඒකම ඇති පින්නතුනි. ඒ ගැන තමන් සතුට වෙන පළවෙනි පියවර. ඊළඟට පින්නතුනි තමන් පුළුවන් තරම් බලවත් කුසල් කරන්න. කරන්න තමන්ට එන කරදර හුඟා අඩු වෙනවා එන්න පින්නතුනි. ඒ අඩුවීමත් එක්කම ඊට පස්සේ දැන් අපි ඊළඟ පියවර දෙස්තර කරන පියවරදී පින්නතුනි සම්පූර්ණම කුසල මාවතම දේශනා කරනවා. ඕනම දුකක් එද්දී තමන්ගේ මනසට දුකක් ඇති නොවන විදිහට මනස හදාගන්න ක්‍රමයක්ත් තියෙනවා. එතෙන්ට ආවට පස්සේ පින්නතුනි තමන්ට ගලක් දෙකයි මලක් දෙකයි තමන්ට වෙනසන්නේ. දැන් තමයි අපි ගල් වෙනකොට දුක් වෙනවා, මල් වෙනකොට හිනා වෙනවා. නමුත් පින්නතුනි ඉහෙරටම මනස දිනු කරගත්තට පස්සේ ගලක් මලක් දෙක දෙසම සමසිතින් සමමිතින් බලන්න තමන් හුරු වෙනවා. එතකොට කරදර කියන එක පින්නතුනි අපට වඩා කරදර එනයි ජීවිතේ ඉන්නවා. මිරි වැඩි සඳලා ඉල්ලා හැඬෙමින් කියලා කියනවනේ. සෙරපු දෙකක් ඉල්ලලා හඬනවා කොහොමද? දෙපා අහිමි වුණින්න මේ ලෝකේ. අපි අඬනවා සපතු දෙකක් නැහැ කියලා. ලෝකේ කකුල් දෙකම නැති මිනිස්සු ඉන්න ලෝකෙක අපි ඉන්නේ. අපට කකුල් දෙකක් හරි දෙගෙන තියෙනවනේ. ඒ ගැන සතුට වෙන ඉස්සෙල්ල. ඒ නිසා අපි වෙනදින අපට මේ මොහොතේ ලැබෙච්ච කුමාර දේවල් තියෙනවා සතුට වෙන්න. ඒ නිසා ඒ තමන්ට තියෙන දේ ගැන සතුට වෙන්න. ඒ වගේම තමන්ට මානසික පීඩාව එනවා නම් ඒව තමන් අඩු කරගන්න ක්‍රමය මොකද්ද කියලා තමන් තේරුම් ගන්න. අපි තවත් අඩුපාඩු තියෙනවා ඉදිරියට සාකච්ඡා කරන තවත් අවශ්‍ය නම් පැහැදිලි කරන්න පුළුවන්. තවත් ඔන්න මම නිකන් කතාවක් කියන්න. ඇත්තම සිද්ධියක්. අපේ ඊටවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට හුඟක් හොඳ දායක මහත්තයෙක් හිටියා. එයා ලොකු මෝටර්සයකල අනතුරකට මුහුණ පෑවා. මුහුණ පාවලා මෙයාගේ එක කකුලක් කපනවා පාදේ. ආඳුරන්ට හරියට උදව් කරන කෙනෙක්. ඉතින් දැන් ආඳුරන්ට හරිය දුකයි මේක නම් බලන්න යන්න. මෙච්චර උදව් කරන මිනිස්සු මේ තරම් අනතුරකට පත් වෙනවා කියලා. ඉතින් ආඳුර කොහොමරි මේක නම් බලන්න වාඩුවට ගියා. යනකොට ඈතදී ආඳුර දැකලා මේක නම් හිනාවෙයි. හාඳුරණ කියන හාඳුරණේ බලන්නේ මම මේ හාඳුරණට උදව් කරන නිසා එක කකුලක් බේරුණා කිව්වා. කකුල් දෙකම කැපෙන තින්ට ඇක්ෂන් දෙකක් වෙන්නේ මොනි? බලන්න හාඳුරණේ මේ හාඳුරණට සැලකන පංකරේ නිසා එකෙන් බේරුණා කිව්වා. බලන්න මේ නතුනේ. ජීවිතේ බලන විදියනේ. දැන් අපි නැති වෙච්ච එක දිහානේ බලන්නේ නේ. දැන් අපි දෙකමින සමාන සංහත කෙනෙක් ඉන්නේ. එහා ඒ සංහතකෙත් ඇත්තෙම පාදයක් නැහැ. ආරණ්‍ය වල ඉන්නකොට අපේ සායනාංශ දෙක ඇවිදිනවා රැට කැලෙන්නේ. තවත් කුටි වලට යන ටෝච් එක හරහා. දැන් අපි හරිය පරිස්සමෙන් යන්නේ තරකෝ විනෝදිකල හොඳට ටෝච් එක ගහගෙන යන්නේ. මේ සයිනාස හිනා වෙනවා. බලන්න වැරට කකුල් දෙකක් පරිස්සම් කරන්න ඕනනේ. මට නම් එකයි පරිස්සම් කරගන්න. මගේ අනිත් එක නම් හැබුවත් තමයි මං දාපු පාදයක් නේ තියෙන්නේ. බලන්න මට කොච්චර වාසියක්ද කියලා හිතන්නේ. පින්නතුනි බලන්න අන්නේ වගේ අපි හිතන විදිය වෙනස් වෙනවා තියෙන පින්නතුනි. අනිත් ඒ තමයි අපට හැමදේම ජීවිතේ කරදර එන්නේ පින්නතුනි. අපේ ඒ පින නිසාමයි වෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එයින් අපි කියමු දැන් ස්වාමින් වහන්සේලා කියලා. දැන් ස්වාමින් වහන්සේලා බොහෝ විට සාමිනාසලික පෞල් පරිසරය ගත්තොත් හුඟා පොහසත් නැහැ නෙවෙයි. ඇයි ඒකට හේතුව? හුඟා පොහසත් නැණක් ඉපදුනා නම් මහණෙන ලැබෙන්නේ නැහැ. දැන් මහණ වෙන ප්‍රාර්ථනා කරන හුඟා දෙනා ප්‍රාර්ථනා කරන කොහොමද? දැන් මාත් ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ආත්ම භාවයේත් මහණ වෙන්න. මම ප්‍රාර්ථනා කරන්නේ ටිකක් පොහසත්කම් අඩු අම්මා කෙනෙක්ගේ කුසීප දෙන්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. ශ්‍රද්ධාවන්ත. ඇයි පින්නතුන් ලොකු දැනක ඉපදුනොත් අපට ලොකු අවශ්‍ය ටිකක් තියෙනවා. දැන් අපි පොඩි කාලේ ඉපදෙච්චගේ වැඩ ගත්තොත් අපි පොඩි කාලේ වත්ත පිටි ඇවිද්දා ගස් කොළන් වල නැංගා කුඹුරු කෙටුවා කාන් කැපුවා හැම දෙයක්ම ඉගැන්නුවා අම්මා. ඈ කොල්ලතු වෙන එක ඉඳන් රෙදි මහනක දක්වා ඔක්කොම මම ඉගැන්නුවා. මලු මහන විදිය, පැදුරු මහන විදිය, කුඹුරු කොටන විදිය, ගස් යන විදියත් අම්මා ඉගැන්නුවා. බැරි වෙලාවක් කොළඹ හදේම ඉපදුනා නම් පින්නතුනි ওই මොනවාක්වත් අපට නැහැ. අඩු ගානේ හැතැම්මක් පයින් යනවත් අපට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි සමහර දේවල් අපට අපේ පින නිසාම පින්නතුනි අපි සමහර දේවල් අඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අපි මේ සාකච්ඡා කළේ සමහර දේවල් සමන්ට පහසුකම් අඩුවේ කියලා දුක් වෙන එපා පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ කාන්තාවක් හිටියා හරිම ලස්සනයි. මේ කාන්තාව විවාහ කරලා දෙන්න බොහොම උත්සාහ කළා අමලකාර්තලා. කීප දෙනෙක් විවාහ කරලා දුන්නා කවුරුවත් කැමතිුනේ නැහැ. ටික දවසක් ඉඳලා යනවා බෑ කියලා. මේ කාන්තාවගේ කිසි වරදක් නැහැ වෙනතන හරිම ලස්සනයි ගුණවත් තමයි කියනවා කාටත් එපා වෙනවා. අන්තිම බැරිය යන වෙනතනේ හොරෙකුට බන්නලද. ලොකු ධනයකුත් එක නිකන් නෙවෙයි. හොරක් වෙනතන ධනිය ටිකක් එක්කම දාලා ගියොත් නැහැ. යාට කියලා. අන්තිමට මේ කාන්තාව මගත කළේ මියා හරිම ලස්සන කෙනෙක්. මියා කැවිලි වුණා. කැවිලි තරහත් වෙන කෙනෙක් ඉපස්සේ කාන්. බලන්න අර දේ ටික ලැබුණු නිසාම අර සිදුවීම් ටික සිදුුණා නිසා මියා පැවිදි ගමනට ලඟුණා. ඒ නිසා සමහර ඉන්න පිළිතුනේ කර්මයේ යම් යම් අවශ්‍ය සිදුුණාට පස්සේ ඒකම හොඳ පැත්තට යොමු කරගෙන වාග් දේන වෙන සමහර පැති ඇත්තම අපේ ජීවිතවලත් වෙනතුනේ වගේ වාක් උදාහරණ කියන්න පුළුවන්. අපිට සමහර පොඩි කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු ඒ හැම දෙයක්ම ගැන හිතනකොට පින්නතුනේ කවුරු ගැනවත් අමනාපයක් නැහැ. ඒ හැම දෙනාටම හරිය ගෞරවයක් හරිය ආදරයක් ඇති වෙන්නේ. ඇයි ඒ? ඒ ප්‍රශ්න ඇතිවෙච්ච නිසා තමයි පින්නතුනේ අපිට මෙච්චර දුරක් යන්න ලැබුණේ, මෙච්චර සාර්ථක වුණේ. අපි හැමයි හිතන අර කරගන්න හොඳනේ. අපි නිතරම මෛත්‍රී සාගතව ඒ අපිට කරදර කන්නේකට අපි ආශිර්වාද කරන ඕනේ යහපතක් වෙන්න කියලා. ඒ නිසා මේ වගේ වාක් උදාහරණ කියනවා වෙනතින් කරදර එන්නේ අපට එන්න තියෙන කරදර වලින් වා අඩු වෙලා කියලා හිතන්න. ඒ 100ක් එන්න තියෙන එකේ 100 නෙවෙයි එන්නේ වෙනතුනේ 100ෙන් 60ක් 50ක් 40ක් අඩු වෙල තමයි අපිට එන්නේ. එහෙම හිතර හිත හදාගන්න. ආ ඒක තමයි හොඳම දේ. ඒක තමයි ඇත්තක් පින්නතුනි. මේකයි ඒකට වාක් උදාහරණ කියන්න පුළුවන්. මගේ ජීවිතේත් වාක් දේවල් කියන්න පුළුවන්. නමුත් එහෙම කියන්නේ glycos ඒක ගැලපෙන්නේ නැති නිසා මම කියන්නේ නැහැ පින්නතුනි. හොඳයි පින්නතුනි අනිත් කාරණය තමයි තවත් අපේ ධායකවත් ඇහුවා. දැන් එක ආගමක අධහන ගමන් තවත් ආගමක් ඇදහිම ගැන පින්නතුනි අපි මේ අවස්ථාවේදීම ධර්ම සාකච්ඡාවක් මෙහෙම කරනවා. තවත් අපේ මෑණි කෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි දැන් තමන් බුදුදහම ආරක්ෂා කරන ගමන් තමන්ගේ ළඟම ඥාතියෙක් තවත් ආගමකට ආගමක් හොඳයි කියලා කියනවා කියලා. ඉතින් ඒ ආගමට යන්නද එහෙම කියලා අහනවා. ඒකත් අදහනද කියලා. පින්නතුනේ ඇත්තටම මේකයි මේකේ මේක ඊටාම පොදු ප්‍රශ්නයක්. අපිට ඒක උත්තරයකින් මේකට උත්තරයක් දෙන්න අමාරුයි. දැන් ප්‍රධාන ආගම් ලෝකේ තියෙනවා. දැන් ඔබ දන්නවා ඉස්ලාම් ආගම, බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, යුදෙව් ආගම කියලා ඔහොම ප්‍රධාන ආගම් පහක් විතර ලෝකේ තියෙනවා. ඊට අමතරව තවත් ඇදහිලි තියෙනවා. දැන් බහායි කියලා ආගමක් තියෙනවා. තව තව ඒවා නම් කියන්න අවශ්‍ය නැහැ. සමහර ඒවා තියෙනවා. එතකොට ප්‍රධාන ආගම රකින්න ගමම්ම සමහර අය සමහර අර පොඩි පොඩි දේවල් වල තියෙන වාසීන් ටිකක් ගන්නවා. දැන් අපි කියමු ඇකඩමිට බණ භාවනා කරන කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න ගමන් ලෙඩ දුකකට හරි මොකක් හරි දෙයකට ආශිර්වාද කරන තවත් දෙයක් කරන්නේ නැහැ. එහෙම කරන්න හේතු ගානක් තියෙනවා. එකක් තමයි ලොකු බරපතල ප්‍රශ්නයක් ආවොතින් වෙනත් දෙයකින් හරි පිළිසරණ බලාපොරොත්තු වෙනවා. ඒක හරියට වෙන මාත්‍යෙන් බෙහෙත් ගන්නවා වගේ වෙනවා. දැන් ඔබට ඔබ පන්සල් යනවා කියලා අපිට කියන්න පුළුවන් මේ වෙද මාතෘ විශ්වාස කරන්න එපා කියලා. බෙහෙතක් ගන්න ඕන නම් ඔබ වෙද මහත්තයෙක් ළඟට ගිහින් බෙහෙතක් ගන්න ඕන. සල්ල කර්මයක් කරන්න අවශ්‍ය නම් සල්ල කර්මයක් කරගන්න ඕන. ඔබට ඒක පන්සල් ආරයිනේ විසුව වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තැන්වලදී යම් යම් මට්ටමින් ආගමික ශාන්ති කර්ම වලින් බලෙන් බෙලි තියන හරි යම් කිසි දෙයකින් අයහපතක් නොවන විදියට දස කුසල නොකර දස කුසලට නොවේදී ඔබට යම් සාන්තියක් දෙයකින් ලබා ගන්න පුළුවන් නම් ඔබ ලබාගත්තට ඒක ලොකු වරදක් නෑ. හැබැයි ඒක තීරණය වන්නේ ඔබ ඉන්න මට්ටම අනුව. ඔබ ධර්මයේ නිහිරටම ගියාට පස්සේ යනවත් එක්කම ඔබට ඒ ඔක්කොම ටිකෙන් ටික අත හැරෙනවා. අත හරිනව නෙවෙයි ඒක ඉන්නේ අත හැරෙන්න ඕන ඔබට. ඒක ඇති වෙන්නේ මේ ධර්මඥානයත් එක්ක ඔබට. ඒ වගේම අනිත් ආගම් අදහනයත් එක්ක ගැටෙන්න යන්නේ. දැන් අපේ හොඳම දායකාවක් ඉන්නවා. එයා හොඳටම ධර්මයේ දන්නවා. ඒ තැනැත්තියගේ අම්මල තාත්ත ලොකු පන්සලක් ඉඩම් පූජ කරලා තියෙනවා. මෙයා වෛද්‍යවරියා විදේශ රටක ඉන්නේ. ඉතින් මෙයා නිතරම අනිත්යට ධර්මයේ උදව් කරනවා. ඒ දරගනේ මට එක දවසක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ අඳුරන යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවගේ දැන් ඇස් දෙක පේන්නේ නැහැ. එයාට බයිබලේ කියව ගන්න ඕන වුණා. කියව ගන්න කෙනෙක් ඉදී නැහැ. මම කියලා එයාට බයිබලේ ටිකක් කියවුවා කියලා. බලන්න බින්ද. හිතන්න පුළුවන්ද? එයාගේ ඇස් පේන්නේ මඩුවේ කියලා එයාට බයිබලේ නිතර කියවන්න ඕන කියලා ඉතින් මට උදව්වක් කරන්න කිව්වා. ඉතින් මියා ගිහිල්ලා එයාගෙන බයිබලේ කියවලා. එයා බයිබලේ කියව එක එයා ඒ ආගමට යන්නේ නැහැ. අර එයා මිත්‍යා දෘෂ්ටික රඳවන උත්සාහ කළෙත් නැහැ. එයාට කරුණාවෙන් කරන්න ඇත්තේ. ඒ අතර එයාටත් හොඳ යහපත් දේවල් උගන්වනවා. මෛත්‍රී භාවනා කරන්න කියලා එයාටත් කියනවා. බයිබලේ කියවන ගමන් ඉවත් මෙයා කරනවා. ඉතින් අර මේ වගේ සින්නසනි බුද්ධිමත් අය බලන්න කොච්චර සහජීවනේ මානව දයාවෙන්ද මේක කරන්නේ කියලා. මන භාවනා කරන, සමදියස්නා භාවනා කරන, එළම මධ්‍යස්ථානවල භාවනා කරන කෙනෙක් තමන්ගේ යහළුවට වෙනත් ආගමක යහළුවෙකුට බයිබලේ කියවන්න බැරි වෙනකොට එයාට ගිහින් බයිබලයක් කියවලද? ඔබට නම් හිතයි අනේ පාපකාරී කෙනෙක් කියලානේ. නමුත් ඔබ මට මේ දිහම නේ බලන්න පිළි. ඊට වඩා බුද්ධිමත් විදියට ඒ දේශ බලන අය කෙනෙක්. ඇතැම් විට දෙන්නම පිළිසි සුගතිගාම වෙන අය. ඒ බයිබලේ අහන කෙනා ඒ අන්‍යාගම කෙනෙක් සුගතිගාම වෙන කෙනෙක් නෙවෙයි. යක් සුගතිගාම වෙන කෙනෙක්. යක් බොහොම දැහැමි කෙනෙක්. වෙනත් ආගමක වෙනත් ආගමක් ඇදුමයි කියලා දොස් කියන්නේ නැපා අපාගත වෙනවා කියලා. එය ලෞකික කුසලයේ කළා. සම්මතක සම්මාදයේ ඉඳලා අම්මණ කාතර සලකලා දන් දීලා අතර නැඩ පිළිද වෙලා ඒ දේවල් වලින් සුගති ගන්න වෙන බොහෝ දෙනෙක් ලෝකේ ඉන්නවා. හැබැයි පිළිතුරේ අපි ධර්මයේ ඉදිරියට යන්න යන අපි දන්නවා අපේ ආගම අදහන්නේ ඇයි කියලා. සමහර කෙනෙක් පිළිතුරේ ආගම අදහන්නේ ඉතාම සුළු දෙයක් බලාපොරොත්තු වෙයි. එක්ක ලෙඩක් සුව කරගන්න, විභාගයක් සමත් කරගන්න, අපලයන් දුරු කරගන්න. මේ වගේ තාම සරල දෙයකට තමයි ලෝකේ බොහෝ දෙනෙක් ආගම අදහන්නේ. නමුත් කියන දෙන බෞද්ධයන් හැටියට අපි ආගම අදහන්නේ ඊට වඩා කියලා කනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුනි ඇයි ආගමික සාස්ත්‍රවල ඒක අදහන්න අවශ්‍ය? ඇයි ආගමික ශාස්ත්‍රවේගේ දර්ශනයක් අවශ්‍යය? ඇයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බබලන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ලෝකෙන් බබලන්නේ ඇයි? මොන හේතු නිසාද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එන්නුනේ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් බබලන්නේ කාරණා තුනක් නිසා කියලා සනා කරනවා. මොනවද කාරණා තුන? ඒ තමයි එක කාරණයක් තමයි මහල් වීම කියන කාරණය. අපි මහල් නොවෙනවා නම් හැමදාම කරුණාවෙන් තමන්ගේ ශරීරයේ තියෙන හැමදාම ලස්සන රූප සම්පන්නයක් ඔබට තියෙන්නේ ඔබට ධර්ම හිතෙන අවස්ථාවක් නෑ. ඔබ ලස්සන හිතිය ඔබ ඉතාම ආදරය කරපු ඔබගේ ශරීරය ඉගෙන කියවපත් වෙනවා. කියවපත් වෙද්දී ඔබේ මනසම බාධකට පත් වෙනවා. ඔබ ශරීරය මත යැපෙන කෙනෙක් නම් අන්න ඒ මානසික දුකෙන් ඔබට නිදහස් වෙන්න ඕන. ඒ නිසායි ධර්මයේ හැසිරෙන්න ඕන. ତୁර ධර්මයේ හැසිරෙන්න ඕන. ධර්මයේ බබලන්න හේතු වෙන පළවෙනි කාරණය මොකද්ද? මහලු වීම කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි ධර්මයේ හැසිරෙන්න හේතු වෙන දෙවෙනි කාරණේ තමයි මරණය කියන කාරණේ. අපි හැමදාම ජීවත් වෙනවා නම් තේරෙන්නේ අපට ධර්මයක් අවශ්‍ය නැහැ. අපි මෙහෙම ජීවත් වෙන අපේ පිළිතුරේ වැරෙන්නත් අවුරුදු 50ක් යද්දි උපරිම මොනවා අවුරුදු 100ක් යද්දි මෙතනින් අපි කවුරුවත් නැහැ. අපි කොහෙද ඉන්නේ? ඔව් අපේ මේ කියන ශරීරය කොහෙද තියෙන්නේ? මේ පේන ශරීරයේ පිටින් මේ පොළවට පස්සෙල දෝවි වෙනවා. අදටවා ලස්සනයි කියලා, වා මගේ කියලා, වා ආඩම්බර වෙලා හැඩ වැඩ දාගෙන ඉන්නේ මේ ශරීරය. එදාට පින්නතර මේ මහා පොළවේ පස්සෙල තියෙන. අපේ karma ලෝක වෙනස් නැණ ඉපදිලා තියෙන. මෙන්න මේකත් පින්නතුනේ ධර්මයක් අවශ්‍ය වෙන කාරණයක්. මොකද කාරණේ? මරණය කියන කාරණේ. තුන්වෙනි කාරණය තමයි බුදුහාම දේශනා කරනවා ඇයි අපට ධර්මයක් අවශ්‍ය වෙන්නේ කියලා. අපට ධර්මයක් අවශ්‍ය වෙන්නේ තුන්වෙනි කාරණය තමයි මොකද්ද? නැවත ඉපදීම කියන කාරණය නිසා. බොහෝ දෙනෙක් හිතන්නේ පින්නතුනේ මැරෙන නිසා ධර්මයක් ඕන කියලා. පින්නතුනේ මැරෙන නිසා නෙවෙයි ධර්මයක් ඕන. එහෙනම් මොකක් නිසාද? නැවත ඉපදෙන නිසා. මරණය මොකම අවසන් වෙනවා නම් පින්නතුනේ අපට ධර්මයක් අවශ්‍ය නැහැ. මැරෙන අපි පින්නතුනේ නැවත ඉපදෙන අය. අන්න ඒකයි බුදුදහමේ සඳහන් වෙන හැබැයි අභියෝගය. අපි ජය ගන්න තැන. අන්න ඒ තුනෙන්ම පින්නතුනේ ජය ගන්න පුළුවන් මෙන්න මේ මොහොත තුළදී. වෙනත් ආගමවල ආගම විමුක්තිය, මොක්ෂය, ස්වර්ගය කියන්නේ මරණය පස්සේ. බුදුදහමේ කියන විශේෂත්වය තමයි පින්නතුනේ බුදුදහමේ සඳහන් විමුක්තිය කොහොමද? ජීවත් ඉන්න කාලෙදිම ලබන්න පුළුවන්. ඒක ලැබුණට පස්සේ තවදුරටත් තමයි ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාවලට හරියට පිළියමක් ලැබෙන විදිහට අපේ දහමෙන් ගැලපරණයක් ලබා ගත්තොත් පින්නතුනේ අපි වෙන කිසිම සාස්ත්‍රයක් නැහැ යන්නේ. අපි දන්නවා මේ සම්බුදු සසුන තුළම තමයි මේ සැබෑ විමුක්තිය, සැබෑ නිවීම, සැබෑ සැනසීම තියෙන්නේ කියලා. ඊළඟව ප්‍රශ්නේ තමයි පිළිතුනේ ආරස්තංගික මාර්ගයේ පිළිවන් දැකුව අපේ මෑණිකෙනේ තවත් ප්‍රශ්නයක් ඇහුවම මාර්ගඵල ගැනද? මාර්ගඵල අපි හිතාගෙන කරනවද? ඒ අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් කයි පොඩ්ඩක් කියන්න බලන්න. අර අපි හිතාගෙන මාර්ගඵල ලබන්න කරනකොටද නැත්නම් තුන්තරාබෝධිය අපි හිතාගෙන කරනකොට ඒක සැලසෙනවද නැත්නම් අපි මෙහෙම දහම වඩනකොට අපිට ඒක ඇදෙනවද? ඒ වගේ ප්‍රශ්නයක් ඇහුනේ නේ. ඔව් ඇත්තම මේකයි තත්වය. අපි ඇත්තෙන් අපි දැන් පුද්ගලයෙක් ගත්තොත් අපිට හිතෙන්නේ අවුරුදු 50කට ජීවිතයක් කියලානේ. දැන් මේ මෑණියෝ දිහා දැක්කොත් අපි හිතන්නේ මේ අද උදේ සිල් රෙදි ටික පොරගෙන ආවා කියලා නේ හිතන්නේ. නමුත් එහෙම නෙවෙයි අපේ මේ ලොකු ජීවිත කතාවනේ අපේ මේක පිටපස්සේ තියෙනවා. ඔබ මෙතන ඉන්නවා නම් දැන් මේ කුඩා දරුවා හිතනකොට අපිට හිතෙන්නේ මේ දරුවා අවුරුදු 8ක 10ක 9ක කියලා නේ 7ක 8ක කියලා නේ. ඇත්තෙම මේ දරුවාගේ පිටපස්සේ කල්ප ගානක කර්ම චක්‍රයක් මත මෙතන මෙවිලා තියෙනවා. ඒත් මේ දරුවා ගැන නම් වා ප්‍රාර්ථනා හිතේ තියෙන පුළුවන්. ඒත් ධර්මයෙන් හැසිරෙනකොට අර ප්‍රාර්ථනා ඉස්මතු වෙනවා. අපි ධර්මයේ ගැඹුරට යනකොට එයාට අර අතීත අත්දැකීමක් කියනවා. ආ මම පස්සේ බුදු වෙන්න කෙනෙක් කියලා නැත්තම් මට නෑ මේ චිත්‍ර කාලයක් අවශ්‍ය නෑ මට ඉක්මනටම රහත් වෙන්න මම ප්‍රාර්ථනා කරන්න කියලා අර අතීත අත්දැකීම් එක්ක තමන්ගේ මේ දැන් තියෙන උත්සාහයත් එක්ක නියම දේශමතු වෙනවා. හැබැයි ඒක සාමාන්‍ය උත්සාහයකදී පේන්නේ නෑ. ඒක තමන් වම් භාවනා කරනවා. හොඳට ධර්මය අහන්න ඕන, භාවනා කරන්න ඕන. එතකොට තමයි ඒ අත්දැකීම හරියට ඉස්මතු වෙන්නේ. දවසට විනාඩි 10ක් 15ක් නෙවෙයි. දවසට පැය දෙකකුත් නෙවෙයි. දවසට පැය 7, 5, 6, 8, 10 කොහොම භාවනා කරකද දවසක් දෙකක් තුනක් අවුරුද්දක් දෙකක් අවුරුදු 10 15 යනකොට තමන්ගේ රාත්‍රී අත්දැකීම් එක්ක තමන් ඉස්මත් වෙනවා තමන් කොයි බෝධිය යන කෙනෙක්ද කියලා. තමන්ගේ අතීත අත්දැකීම් එක එක එක කෙනාට වෙනස් නේද? අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට සමහර අය සම්මා සම්බුද්දත්වයේ ප්‍රාර්ථනා කරලා බොහෝ දුරක් ඇවිල්ලා මගදී ඇතැම්කට මාර්ගය වෙනස් කරගන්න සමහර අය. එහෙමයි තියෙන්නේ. හැබැයි ඒ අත්දැකීම බලන නම් තමන් මෙතන වාහ වීරයෙන් වැඩ කරන්න ඕන. සාමාන්‍ය උත්සාහයකින් මෙතරම් මේක බලාගන්න බෑ. හොඳ ධර්ම කාරණා තමයි තේරුම් අරගෙන ඒවත් දෙදෙනා ජීවිත සම්බන්ධ කරගෙන බලනකොට තමන් තේරෙනවා තමන් කොයි බෝධියෙන් නිවීමට පත් වෙන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන තේරෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ මොන තත්ත්වයට පත් වුණත් තමන් මේ ඉන්න මොහොත තුළ දුකෙන් නිදහස් වෙන්න අප්‍රමාදීව දුකෙන් නිදහස් වෙන්න ඕනයි කියලා දැඩි උත්සාහයක් තමයි හටගන්නේ. අනාගතයේ කොයි බෝධියෙන් නිවන් දැක්කත් අපි හැමදෙනාම කැමති මේ මොහොතේ දුක් ටික නිදහස් වෙන්න. එනිසා අපි ඉහෙනම බලාපොරොත්තු වෙන්න ඕනේ නොපෙනෙන නිවනක් නෙවෙයි. නොපෙනෙන සම්බුද්ධත්වයකට පසේ බුද්ධත්වයකට යන නෙවෙයි අපේ ප්‍රාර්ථනා වෙන්න ඕනේ. පෙනෙන දුක් ටික නිදහස් වෙන්න. මේ අපේ දැස ඉදිරි පිටදීම මේ තේන මොහොතේ දුක්ටික නිදහසන විදියට තමන්ගේ දර්ශනය ඉගෙන ගන්නට ඕන සති සම්මිණන් විදියට කර ගන්නට ඕන. ඒකයි බුදුදහමෙන් අපට කරන මඟ පෙන්වන්නේ. පින්නතුනි මෙතන පටන් අපි උදෑසන පටන් මේ මොහොත දක්වාම විස්තර කරේ කම්මස්සකට සම්මාදිටිය එක්ක යන ප්‍රතිපදාවන් ගැන විස්තර කරේ. මෙතන පටන් පින්නතුනේ අපේ ආගමන වල වෙනස් කරනවා. එනිසා ඔබේකට සූදානම් වෙන්න හොඳ සිහියෙන් කල්පනාවෙන් ඉන්න ඔය ගිලම්පස දෙකක් කනබල ඉවර වෙලා අපි වෙන පැත්තකට බුදුදහමේ සුවිශේෂී කරුණු ටිකක් ගැන අපි අවධානය යොමු කරනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකේ අනිත්‍යය දේශනා කරන කාරණා කිහිපයක් දේශනා කළා. ඒ තමයි කම්මස්සකට සම්මාදිට්ඨිය ඉඳලා ලෝකෙට දේශනා කරපු කරුණු ටිකක් උමාචේ පැහැදිලි කරනවා. මොකද අපේ අතීතයේ අපේ ආත්මෙක හිටියා, මේ ආත්ම භාවයේ තැනක ඉන්නවා, අනාගතයේ තවත් තැනකට යනවා. අන්න ඒ තැන සුගතිගාමි වීම ඉලක්ක කරගෙන මේ ජීවිතයට යහපත වෙනස හේතු වන විදියට කර්මයේ පිළිවන් විශ්වාසී යුක්තව කරන වැඩ පිළිවෙලක් ධර්මයේ තුල දේශනා කරනවා. ඒකට කියනවා ස්වර්ග මාර්ගය කියලා. මොන මාර්ගය කියලාද? ස්වර්ග මාර්ගය කියලා කියන එක. සුගතිගාමි වෙන මාර්ගය. ස්වර්ගය කියන්නේ කොහටද? සුගතිය කියන්නේ කොහටද? දිව්‍ය ලෝකේ විතරක් නෙමෙයි මනුෂ්‍ය ලෝකයේ සුගතියක්. දිව්‍ය ලෝකේ පින්නතුනේ දේවුරු චුත වෙනකොට අනිත් දේවුරු කියනවලු බුද්ධෝත්පාද කාලවල ඔබ සුගතියට යන්න, සුගතියට ගිහින් ශ්‍රද්ධා සම්පන්නිය ලබා ගන්න කියලා. දේවුරු සුගතිය හැටියට කලකන්නේ කොහෙද? මනුෂ්‍ය ලෝකේ. දෙවියෝ සුගතිය හැටියට කලකන්නේ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ලෝකේ. අපි සුගතිය විදිහට කලකන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. අපේ පෙන්නත නටේදී හිටිය අපේ යහළුවෝ දිව්‍ය ලෝකයකට හිටිය දෙවඟනන් දෙවියෝ අපට කියන්නේ නැති ඔබ මනස රෝගෙට යන්න ශ්‍රද්ධා සම්පතිය ලබා ගන්න කියලා අපේ ඉස්සර යාළුවෝ කියන්නේ නැති නේද? අපි මෙහි ඇවිල්ලා ආයෙ ආරගෙන තමයි අපි බලන්නේ. කමන්නේ ඉතින් පල්ලියට යනවට වඩා හොඳ තැනකට යන එක හොඳයි. නමුත් වෙනත නීටත් වඩා හොඳට ධර්මයෙන් පොහසත් අපි එතෙන්ට යන්නට ඕන නිකන් තැනකට නෙවෙයි. දිවිලෝකෙ ගියාට ඕනම වෙලාවකයි පන්හට වැටෙන්න පුළුවන්. එහෙම ඇදෙනවෙන්නේ ස්ථාවර සුගතියක් ලබා ගන්න විදියටම අපේ හිත පිහිටුවා ගන්නට ඕනේ. අන්න ඒ සඳහා මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධම්මගේ දෙපින්න තුනේ. අපි මුලින් සඳහන් කළා කරුණු හතරක් විතර අපි ඇති කර ගන්න ඕනේ කියලා. මොනවාද කారణ හතර? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන කාරණා. පින්නතුනේ කල්යාණ මිත්‍රාශ්‍රය අපට ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕනේ කල්යාණ මිත්‍රයන් තේරුම් ගන්න. ඒ වගේම අපි නුවණැති වෙන්නට ඕනේ කල්යාණ මිත්‍රයන් කියන දේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඒ විතරක් නෙවෙයි පින්නත අපේ ළඟ හොඳ ගුණධම් තියෙන්න ඕනේ. නැත්තම් කල්යාණ මිත්‍රයන් අපට අහිමි වෙනවා. මොනවාද අපේ ළඟ තියෙන ඕන ගුණාංග? හොඳ කල්යාණ මිත්‍රයෙක් දෙකට අපට ඉදිරියට යන්න නම් අපේ ළඟ තියෙන ඕන ගුණාංග මොනවද? මෛත්‍රිය තියෙන්න ඕනේ. හොඳයි, බොහොම හොඳයි. මෛත්‍රිය කාරණා තා මොනවද? ප්‍රඥාව තියෙනටත් ඕනේ. ඔව්. තා මොනවද? ශ්‍රද්ධාවන් තියෙනට ඕන. තා මොනවද? කරුණාව. මොනවද? ශ්‍රද්ධාව. පින්නතුල මේ කරුණු තියෙන්න ඕනේ. හැබැයි මේ අතරේ සුවිශේෂී කරුණක් තියෙනට ඕන. ඒක කියුනේ නැහැ. ප්‍රධාන ලක්ෂණයක් අපේ ළඟ තියෙනට ඕන. ඔව්, නිදමානී කමක් නැත්නම් අනතිමානී බවක් යන ගුණයක් තමයි. ඒ මොන ගුණය නැති වුණත් නිදමානී කම හෝ අනතිමානී කම කියන එක නැති වුණත්, කරුණාව නැති වුණත්, මෛත්‍රිය නැති වුණත්, ওই මොනවා නැති වුණත් කමන්නේ නැහැ. සමගින් එක සුවිශේෂී ගුණයක් තියෙනවා. බුද්ධිය නුවණක් තියෙන තමයි ප්‍රඥාවත් එක්ක තවත් ගුණයක් තියෙන විශේෂයක්. තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව වාති බඩ කමන්නේ. ඔව්, බොහොම හොඳයි. අවංකකම කියන එක තියෙනට මේක තමයි පින්නතුනේ. අවංකකමත් එක්ක යන ප්‍රඥාව කියන එක ඉහැලින්ම තියෙනවා. අවංකකම තියෙනවා නම් පින්නතුනේ නුවණ තියෙනවා නම් අනිසියලුම අඩුපාඩු එක මොහොතෙන් හදාගන්න පුළුවන්. අඟුලිමාල බලන්න. අඟුලිමාල දහස් ගානක් මරපු කෙනෙක්. නමුත් අඟුලිමාල අවංක කෙනෙක් වුණා. නුවණැති කෙනෙක් වුණා. ඔහුට ඔහුව වෙනස් කරන්න බුදුහාමුදුරු වචන හතරක් පාවිච්චි කළේ. අඟුලිමාල මම නැවතුණා, ඔබ නවතින්න කියලා. මොහොතින් වෙනස් වුණා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට තියෙනවන පළවෙනි ලක්ෂණය, ප්‍රධානම ලක්ෂණයක් විදිහට පින්නතුනේ අවංක බව කියන එක. මොකද්ද අවංක බව කියලා කියන්නේ? අවංක බව කියන්නේ මොකද්ද? අවංක බව කියන්නේ පින්නතුනේ තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කරගන්න තියෙන අවංක උත්සාහය. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික අඩු කරගන්න ඕන කියන අවංක උත්සාහයක් තියෙනට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් වෙනතනි, තමන් යම් කිසි දෙයක් කරනකොට තමන්ම මොහොතක් ඇත්තක පියාගෙන බලන්න, මම මේක කරන්නේ මොකටද කියලා, මම මේක කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. තින්කමක් උනත් කමන්නේ, දානයක් දෙනකොට බෝධියට රන් වැඩට කනුවක් පූජා කරනකොට මොනම කලක් පිනසක බලන්න අවංකව හිතලා මම මේක කරන්නේ මම ප්‍රසිද්ධ වෙන්නද, නම කියාගන්නද, ජනප්‍රිය වෙන්නද, මේක කියලා තව ටිකක් වැඩිපුර උපයා ගන්නද, ඔහොම කියලා තමන් තමන් ගැනම හිතන්න. මම මේක කරන්නේ මොකටද? මගේ ලෝභකම, මගේ මාන්නය, මගේ සංඛය දිට්ඨිය මම වැඩි කරගන්නද, මේකෙන් හදන්නේ අඩු කරගන්නද කියලා බලන්න. අනිත් කාගෙන්වත් චරිතාතික ඕනේ නැහැ. එතකොට තමන්ටම තේරෙනවා තමන්ට ඒක බෝඩ් ගහන්න ඕනද, නම කියා ගන්න ඕනද. එතකොට තමන්ටම තේරෙනවා අනිත් එකට මොකද කරන්නේ. අන්න ඒ වගේ වෙනතුනේ, මෙන්න මෙතන තමයි වෙනතුනේ අපි යන ආධ්‍යාත්මික ගමන් මගේ සම්නිස්ථානය. අපි ඇත්තටම මානසික සුවයක් කරා යන කැමැතිද, ආධ්‍යාත්මික ගමන් මඟ කරා යන කෙනෙක්ද කියලා කෙනෙක් දෙත බලන ප්‍රධානම ලක්ෂණය මේ. අපිට ලෝකෙ පින්න දෙන වාදේනා මොන ගහනවා. හුඟක් අය උදව් කරන්න ඇත් ඉන්නවා, පින්නක් කරන්න ඇත් ඉන්නවා. හුඟක් දන් දෙන ඇත් මොන ගහනවා. නමුත් වෙනතුනේ ඒ අතුරින් ඇත්තටම ආවකව කරනවා. ඇත්තටම තමන්ගේ තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කර ගැනීම සඳහා කටයුතු කරන අය බොහොම ටිකයි. එනිසා වෙනදි තමන් හොඳට කල්පනා කරලා බලන්න, තමන් මේක කරන්නේ මොකටද කියලා බලන්න. ඒක වෙනදි මේ ධර්මයේ තුල තියෙන ප්‍රධාන ලක්ෂණයක්. එනිසා කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ, කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න ලැබෙන්නේ, කල්යාණ මිත්‍රයන් ඔබට උදව් කරන්නේ, කල්යාණ මිත්‍රයන් එක්ක ඔබට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ ඔබ අවංක කෙනෙක් වුණොත්. ඒ කල්යාණ මිත්‍රයා මුණගැහුණු ගමන්ම මොකක්ද අහන්න ඕන කල්යාණ මිත්‍රයෙක්ගෙන්. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ ඔබට මුණගැහුණොත් ඔබ ඊළඟට ඔහුගේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ඒක නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන ධර්මය. අනේ ඔබ දන්න හොඳම ධර්ම කරුණු ටිකක් මට කියන්න කියලා ඔහුට මන ගැන ආරාධනා කරනවා. සමහර අය වෙන දින අපට මුණගැහලා තියෙනවා. වා ධනවත් වා උගත්තය එය මුණගැහිච්ච ගමම කියන ආන්දරණේ පටිසම්පාදයෙන් බණක් කියන්න, පංචපංස්කන්ධයෙන් බණක් කියන්න, චතුරාර්ය සත්‍යයෙන් බණක් කියන්න කියලා ආරාධනා කරනවා. වෙන වෙන දේවල් නෙවෙයි යන්නේ. ඒ ඇලුණ වර්ණාංගවත් කරගන්න ඒ වගේ දේවල් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. සමහර අය ආන්දර වාසය කරන්නේ අපි අහවල් හාමුදුරු අඳුනනවා, අහවල් හාමුදුරු අපේ ගෙදරක් තේනවා, අපේ ගෙදර බණ්ඩක් තාමේ අහවල් හාමුදුරු. ඒක කියාගන්න තමයි සමහර ආශ්‍රය කරන හාමුදුරු. ධර්මය ලබා ගන්න නෙවෙයි. අහවල් රූප වාහිනී බණ කියන හාමුදුරු අපේ ගෙදරට ආවනේ. එහෙම කියලා තමයි සමහර නැත්නම් බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමන් ඇත්තටම තමන්ට මේ දහම තුල නෙවෙයි තමන් ඉන්නේ කියන එක හොඳට පැහැදිලිව තියෙනවා. කල්‍යාණ මිත්‍රේ තමන්ට මොනෙකේ වුණා තියෙන සමාන දක්ෂ වෙන්න ඕන ධර්මයේ තියෙන වැදගත්ම කරුණෝ ඒ කල්‍යාණ මිත්‍රයාගෙන් මහණෙක් ඒක ධර්ම ශ්‍රවණය. ඒ ධර්ම ශ්‍රවණය කරනකොටම පින්නතුණ ඊළඟ පියවර විදියට සමාන දක්ෂ වෙන්න ඕන. මොකද ඒ මහණ ධර්මයේ සුතමේ ඥානයෙන් අසා දැනගෙන චින්තාමේ ඥානයෙන් නැවත නැවත නුවණින් මෙනෙහි කිරීම. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මොකක්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ට හිතට දුක ඇති නොවන විදියට, කෙලෙස් ඇති නොවන විදියට තමන් හිතන විදිය. තමන්ගේ හිතට කෙලෙස් හට නොගන්නා විදියට, නැත්නම් හිතට දුක ඇති නොවන විදියට තමන් හිතන විදිය. ඒක සතර සතිපට්ඨාන වෙන්න පුළුවන්, ත්‍රිලක්ෂණ මෙහෙය කිරීම වෙන්න පුළුවන්, සමත භාවනා වෙන්න පුළුවන්, සීලය වෙන්න පුළුවන්. මේ කුමන දෙයක් හෝ ඔබ කරන්නේ කෙලෙස් අඩු කිරීමේ අදහසින් නම් මේක හිතන්නේ, ඒකයි තියෙනවා යෝනිසෝ මනසිකාරය. අපිට පින්නතුන් ලැබෙච්ච වටිනාම දේ අපේ හිත. අන්න ඒ හිත ආරක්ෂා කරගන්න, ඒ හිතට කෙලෙසක් ඇති නොවන විදියට හිත පාස්සා ගන්නට අපි නිතරම අපේ හිත නිරෝගීව තියාගන්න ඕනේ. යම් කිසි දෙයක් දිහා බලනකොට අපේ හිතන කෙලෙසක් ඇති වෙනවා නම් අපේ රූපය මරණය පොඩ්ඩක් අඩු කරනවා. ඒ රූපය මරණ වාරය අඩු කරනවා. පොඩ්ඩක් වෙනස් පැත්තකට අපි හැරෙනවා පොඩ්ඩකට. කෙනෙක් දෙත බලනකොට වුණත් රාගයක් හරි ද්වේෂයක් හරි දෙයින් දිගටම හිත ඇති වෙනවා නම් තමන් තමන්ගෙන සැලකිල්ලෙන් ඉන්න. අඩු ගන්න මොහොතේ හරි තමන්ගේ ඇස් දෙක වෙන පැත්තට යොමු කරගන්න. එක තැනක වැඩිපුර කෙලෙස් ඇති වෙනවා නම් එතන වැඩිපුර හිත තමන්ගේ ඇස් හඳව ගන්න එපා. එතන ඉඳන් පින්න පිළිගෙන ඉන්න එක තමන්ගේ හිත රැක ගන්න. රැකගෙන ඉහළටම තමන්ගේ හිතේ පවිත්‍රත්වයේ පිරිසුදු භාවය රැඳෙන විදියට තමන් ප්‍රඥාවෙන් උපරිමයට තමන්ගේ හිත දියුණු කරගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය. මේ විදිහට පින්න තුන යෝනිසෝ මනසිකාරයත් එක්ක ඒක තවත් විස්තර කිරීම සඳහා ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ අපේ ප්‍රතිපත්තියක නියැලෙන්නට ඕන. ඒ ප්‍රතිපදාව තමයි මොකද්ද? මොකද ඒ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපේ මෑණිගෙනේ ප්‍රශ්නයක් ඇහුණේනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන්න කියලා. ඔව්, අපි කෙටියෙන් සාකච්ඡා කරමු බලන්න. එතකොට පින්නතින් මේ නිවන් මඟ විස්තරාත්මකව කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකටද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක තමයි සාමාන්‍ය අනුපිළිවෙල. එතකොට සමහර ඇත්තන් ප්‍රශ්නයක් අහනවා, ආරම්භක මාර්ගයේ ආරම්භ වන්නේ සීලෙන්ද ප්‍රඥාවෙන්ද කියලානේ. මේක තමයි තියෙන ප්‍රශ්නේ. පින්නතුනි මෙතනත් අපි වා සැලකිලිමත් වෙන ඕනේ ස්ථානය. ආරස්නගික මාර්ගය ආරම්භ වන්නේ සීලෙන්ද ප්‍රඥාවෙන්ද? පින්නතුනි මෙන්න මේකත් අර වගේ විභජ්‍ය වාදී ව්‍යාකරණෙ උත්තර දෙන ප්‍රශ්නයක්. මේකත් ඒකාන්තේ ව්‍යාකරණෙන් උත්තර දෙන ප්‍රශ්නයක් නෙවෙයි. පින්නතුනි මේකේ තවත් කාර්ය දෙකක් තියෙනවා. එක, ආර්ය අෂ්ටාංගික මාර්ගය සුතමේ ඥාණයෙන් දැනගන්න අවස්ථාව. පළවෙනි පියවර තමයි මේක කල්‍යාණ මිත්‍රයන්ගෙන් අසා දැනගන්නට ඕන. අසා දැනගන්නකොට ආරම්භ වන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙනුයි අසා දැනගන්නකොට පටන් ගන්නෙ. ඒ අසා දැනගත්තු දේ ක්‍රියාත්මක කරනකොට පිළිපදිනකොට කොහොමද? පිළිපදිනකොට පටන් ගන්න සීලය. ඔබ එක පාරටම නොගිය තැනක ගමනක් යනකොට ඔබ ඉස්සෙල්ලාම කරන්නේ වාහනයට නගින එකද? ඇඩ්‍රස් ලිපිනය ගන්න එකද? ඔබ නොගිය තැනකට යනවා නම් ඉස්සෙල්ලාම ඔබ කරන්නේ යන තැන ලිපිනය දැනගන්න එකද? ඒක කරන්නේ වාහනේ නැගින කලින්. වාහනේ නැගිලා පදවගෙන යනකොට ඔය යනකොට පාරම් වේ කියලා එහෙම කිව්වොත් මොකද වෙන්නේ? එහෙම කිව්වොත් ඉතින් අතරමඟ තමයි. අතරගමඩ යන්න බැරි. පින්නතුනි අතරමං නොවේ අතරගමඩ යන්න නම් යන්න කලින් පාර දැනගන්න ඕන වාහනේ නැගින කලින්. අන්නේ වගේ බුදුහාම දේශනා කරනවා ජානතෝහං වික්ඛවේ පස්සතෝ ආස්වානං ඛයං වදාමි නොආජානතෝ නොආපස්සතෝ කියලා. මහණෙනි මම ආශ්‍රයයන්ගෙන් ශෛලීම කෙලෙස් දුරු කිරීම පනවන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දන්න කෙනාටද යෝනිසෝ මනසිකාරය කරන්න ඕන ආකාරය නැත්නම් කෙලෙස් දුරු කරන්න ඕන ආකාරය දන්න කෙනාට දකින කෙනාටයි මේ නිවන් මඟ පනවන්නේ කියලා. මුලින් දැනගන්නට ඕන අර ගමනක් යන කලින් මාර්ග සලකුණු ලිපිණය ගත්ත වගේ අපි මේ වඩන්න කලින් මොකද්ද තමන් කරන්න යන්න හදන්නේ කොහොමද මේ දුක හටගන්නේ කියන එක මුලදී අපි පින්නතුනි දැනගන්නට ඕන. අන්නේ දැනගන්න වැඩ පිළිවෙල තමයි සම්මා දිට්ඨිය කෙනකින් කරන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං කියපු විදියට මෙන්න මේ දුකේ හට ගැනීම හා නැතිවීම කියන චතුරාර්ය සත්‍ය ගැන යම් කිසි අවබෝධයක් අපට තියෙනවා. අපිට යම් කිසි වෙලාවක හිතට දුකක් හටගන්නවා නම් මනසට පීඩාවක් හටගන්නවා නම් ඒ මනසට පීඩා හටගන්න වෙලාවේ හිතේ ස්වභාවය මොකද්ද කියලා දැනගන්න ඕනේ. දැන් මොහොතකට කල්පනා කරලා බලන්න ඔබට ලොකු කරදරයක් කරගොගෙන ඔබට හරි ඔබේ ළඟම දරුවෙකුට ඥාතිවරයෙකුට ලොකු කරදරයක් කරපු කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න මතක් කරගන්න බලන්න. එහෙම මතක් කරනකොට ඔබට මොකද හිතෙන්නේ? හිතට නිකන් දුකයි නේද? අමනාපයක් එනව නේද? ඒ කරදර කරපු කෙනා දැන් මෙතෙන්ට ආවා කියන ඉස්සරහට මනහන් ආවා කියන මෙතෙන් දැන් ඔබට මොකද වෙන්නේ? ටිකක් හිතට අමනාපයක් ඇති වෙනවනේ. පින්නතුනි ඇයි තමන්ගේ හිතේ දුකක් පේන නැක් ඇති වුනේ? ඇති වුනේ ඒ අතීත සිද්ධිය සමන් සිහි කරලා සිහි කලන් කරක් නෙවෙයි. ඒක සිහි කරනකොට තමන්ට හිතෙන්නේ තමන් දැන් මේ සීල අරන් මෙතනයි ඉන්නේ කියලා. තමන් ඉන්න තැන අමතක වෙලාවකට සිහි කරලා අර සිද්ධිය තුළ අතීත සිද්ධිය තුළ එහෙම තමයි ජීවත් වෙනවද? අර කෙනා එකවතාවයි ඔබට බැන්නේ, එකවතාවයි ඔබට හතුරුකම කළේ, නැවත නැවතත් ඔබේ කෙනාගෙන් බැලුවා. පින්නතුනි කෙනෙකුට එකපාරේ ඔබට මරණ පුළුවන්. හැබැයි ඔබ සිහිය සහනවන නැති වුණොත් මොකද වෙන්නේ? ඔබ නැවත නැවතත් ත්‍යාගයෙන් බැලුවා. පින්නතුනි ඒ නිසා අපට යම් කිසි වෙලාවක දුක කරදරයක් හිතට පීඩාවක් ඇති වෙනවා නම් ඒ ඇතිවන වෙලාවේ හිතේ ස්වභාවය මොකද්ද? හිතේ ස්වභාවය තමයි අපි ඉන්නේ අතීත අරමුණකයි ඉන්නේ. ඇසින් දැකලා ඒ නිරුද්ධ වෙච්ච රූපය නැවත සිතින් මෙනෙහි කරලා ඒ මෙනෙහි කරන බව දන්නේ නැතුව ඒ රූපේ ඉස්සරහයි තාම ඉන්නේ කියලා හිතාගන්නේ. කයින් මහපු සම්දයක් නිරුද්ධ වෙච්ච සම්දේ නැවත සිහි කරලා ඒක සිහි කරනකොට මේ මොහොතේ ඉන්නවා කියලා හිතනවා. තමන්ගේ ළඟම ඥාතිවරයෙක් ගන්න, මියගිය ඥාතිවරයෙක් ගන්න බලන්න. මට හුඟා උදව් කළා මරණයට පස්සේ ඥාතිවරයෙක් මතක් කරගන්න. මතක් කරනකොට මොකද වෙන්නේ? ඇස් දෙකට කඳුළු වැක් කරනවනේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අර අතීතයේ ඒක නා ජීවත් වුණා කියන ඒ සිද්ධිය බලලා අනිත් පැත්තරනේ ඒක නා දැන් මැරිලා කියලා මේ දෙක සසඳනවා. ඒ දෙකම තියෙන දින අතීත සිද්ධි දෙකක් මම බලන්නේ. ඇත්තටම දැන් මේ අඬන කෙනා දැන් කොහෙද ඉන්නේ? දැන් අර දෙපළම නෙමෙයි දැන් වෙනත් ලෝකෙක ඉපදෙන්නේ නැහැ කියන. ඇතැම් විට හිටිය තැනටත් වඩා හොඳ දිව්‍ය ලෝකෙක බ්‍රහ්ම ලෝකෙක වෙනත් පුළුවන් දැන්. අපි අර දෙකම අතීත සිද්ධි දෙක සම්පූර්ණයෙන්ම පිනතුනි දුරට පත් වෙන. ඒ අතීත සිද්ධි විතරක් නෙවෙයි පිනතුනි. එහෙනම් ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් දුක ඇති වෙන්නේ ඒ අරමුණ කල ගත වෙච්ච අතීතයේ විතරයි කියලා නේ? නැහැ පින්නතුනි, ඊටත් වඩා ගැඹුරට යනවා නම් ඔබ මං දිහා දැන් බලනවා නම් ඔබට මං හොඳට පේනවනේ නේ? පේනකොට ඔබ මේ ආන්දර කෙනෙක් කියලා හඳුනා ගන්නකොට පින්නතුනි මං කියන සත්‍යයෙන් ඔබේ කණින් හඳුනා ගන්නකොට සින්නුතුනේ අර මුලින් ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙනවා. ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට මුලින් ආපු වර්ණ රූපේ නිරුද්ධ වෙලා ඔබ හඳුනා ගන්න ඔබේ මනසින් අතීත අත්දැකීම එක්ක. ඔබට මේ දකින්න කෙනා හාමුදුරුවයි කියලා පිටින් රූපේ නම් ඔබට ලැබෙන්නේ, මේ පිටින් තියෙන රූපේ නම් ඔබ දැනෙන්නේ මෙතෙන්ට සිංහෙක් ආවත් දැනෙනවා නේ මේ හාමුදුරු කෙනෙක් කියලා. ඔබ මට වඳිනා වගේම මෙතෙන්ට එන සිංහයා වඳිනවා වට එනන්නේ. මෙතන සිංහෙක් ආවත් කොහමද ඔබ මට වඳී ඒ සිංහය මොකද කරන්නේ? ඒ සිංහය ඉඳන් හොඳ දවල්ට හොඳ කෑමක් මේ තියෙන එක. හොඳ රසවත් කෑමක් මේ තියෙන්නේ. මට හොඳට රසට කන්න පුළුවන් කියලා තමයි සිංහය ඉඳ. පින්නතුනි මෙන්න මේ අත්දැකීම් දෙක මෙන්න පින්නතුනි ඇතින් නෙවෙයි. ඒ අවස්ථාවේ තමන්ගේ නිර්මාණය වෙන මානසික ස්වභාවයන් ඇත්තත් සකස් වෙන්නේ ඒ වෙලාවට තමන්ගේ මනසේ ස්වභාවය ගන්න. දැන් ඔබ මේ මොහොතේ මං ගැන ප්‍රසාදයක් තියෙන පුළුවන්. හැබැයි මේ ප්‍රසාදය බොහොම දිගට තියෙන්නේ නැහැ පින්නතුනි. මං බැරි වෙලාවත් ඔබට සැරෙන් දැන් බැන්නොත් ඉතාම සුළු මොහොතකදී ඔබේ ආයතන දෙක වෙනස් වෙනවා. මං ඉතාම නරක වචනයක් කියලා ඔබට බැන්නොත් මොකද වෙන්නේ? දැන් තියෙන ප්‍රසාදය සම්පූර්ණ වෙනස් වෙන ප්‍රසාද රූප ටික, ඇස වෙනස් වෙනවා, කන්න මේ ශරීරෙම සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ මනසේ සමහරවිට ඒක උනේ බාහිර නිරේතයකට. මම බැන නිසා නෙවෙයි උනේ. ඒක උනේ ඔබේ මනසේ සමහරවිට වෙනවා. එහෙනම් රහතන් වහන්සේ කියන බුද්ධ මනිනකොට ඒ වගේ කේන් තියන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. රහත් නොවුනත් කෙනෙක් හොඳට සිහි පිටවගෙන හිටියොත් යාරත් ඒ දුකක නිදහස් වෙන්න පුළුවන්. ඔබ හොඳට සිහියෙන් ඉන්න වෙලාවක ඕනනම් කියන ඕන කෙනෙකුට ඕන එකක් කියලා මට මනින්න කියලා දෙන්න. ඔබට ඒ වෙලාවේ කේන් තියක් යන්නේ. ඔබ හොඳට දැන් සිහියෙන් ඉන්න. ඕනම නරක වචනයක් කියලා මට බලින්නයි කියලා කෙනෙකුට ආරාධනා කරන්න. ඔබ හොඳට සිහියෙන් ඉන්න. ඔබට පොඩ්ඩක් දැනෙන්නවත් නැහැ. හැබැයි එහෙම නැති වෙලාවට ඔබ වරෝල බැලුවත් ඇති. වපරෙන් බැලුවත් තමයි බැලුවා තමයි බලාගන්න කියලා ඊට පස්සේ තියෙන තැනත් එකම හොඳට ෆයිල් එකට දාගන්න. අලුත් ෆයිල් එකක් ඕපන් කරගන්න ඕනේ. පින්නතුනි එහෙම නොවනනම් අලුත් කෙලස් ෆයිල් ලිපි බොන්න තියෙනවනම් අපි වර්තමාන හොඳ සිහිනෙට ඕන. එනිසා සම්පූර්ණ බුදුදහම කියන්නේ පින්නතුනි මෙන්න මේ දුක ඇති වෙන නැති වෙන ආකාරය දැනගන්න. අපට යම් කිසි අවස්ථාවක දුකක් ඇති වෙනව නැති වෙන්නේ බාහිර දේ නිසා නෙවෙයි. ඒ අවස්ථාවේ ඇතිවන මේ ස්කන්ධ පංචකය අපි ඇසින් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් දැනුණත්, ශරීරයෙන් පහසක් ලැබුවත් මේ කුමන ආයතනයකින් කුමන අත්දැකීමක් අපි ලැබුවත් වෙනතනේ මොකද වෙන්නේ? ඒ මොහොතට අපේ වර්තමානයේ හිතේ ස්වභාවය අනුව වර්තමාන මොහොතේ හිතේ ස්වභාවය අනුව ඇති වනිස්කන්ධ පංචකය පෙර පසු නොවේ හට ගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙන දෙයට අනුරූපව ඊට පස්සේ අලුත් සිතුවිල්ලක් නැවත ඊළඟ මොහොතේ හට ගන්නවා. අර කලින් තිබිච්ච දෙයම නෙවෙයි. ඒකෙත් හේතු සහිතව. එතකොට අපි අවුරුදු 50කට ජීවත් වුණා කියලා කියන්නේ පිටුනේ මෙන්න මේ හැම මොහොතකම අපේ මේ හිත මුලලා තිබෙන ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වෙනවා. මෙන්න මේ තුල හරියටම අපි හිත පිටුවා ගත්තොත් අපිට දුක නිදහස් වෙන පුළුවන්. හැබැයි මේ ඇති වෙන ආහාරයෙන් ඕනින් දැන් නොගත්තොත් අපිට දුක හට ගන්නවා. ඒක තමයි කියන්නේ සංකේතේන පංච උපාදානස්කන්ධා රූපා ගැනීමේ. දැන් බලන්න පින්නතුනේ ඔබට දැන් ඔබට වාක් වයසයි දැන් වාක් නාකි වෙලා නේද කියලා හෙව්වොත් දුකයි නේ. හැබැයි මේ මහානකම් මොකුත් නැහැ නේ. අර ඇහුවට පස්සේ තමයි දැන් මේට ඕ තමයි නාගි තමයි කියලා ඊට පස්සේ මතක් වෙනවා. ඒ අතරේදී කවුරු හරි හොඳ ලක්ෂණ තියෙන සින්දුවක් අහනකොට ආය අර සිතුවිල්ල නැහැ. දැන් මලෙන් සමන්ගේ ගෙදර කවුරු හරි කෙනෙක් මරණයට පත් වෙලා ඉඳියයි කියලා. ඔබ හරිය දුකෙන් ඉන්නවා නිතරම ආඩ වෙලා. කවුරු කෙනෙක් එනවා එනකොටම ඉස්සරහට ගිහින් අඬනවානේ බලන්න නංගී අපේ අම්මට උඹේ කියලා ආයනවා. ඒකේ නා කියනවා ඡායි පිටපස්සට ගිහින් කවුරු හරි විහිළුවක් කරනවා ආහිනාල. ආයන කවුරුනේ ආයෙත් කරනවා ඡායි ඉස්සරහට. ආයනේ බලන්න බුදු මල්ලියේ අම්මට උඹේ කියලා ආයනවා. ආයෙත් පිටපස්සට ගිහින් කැම් එකක් වෙයි. කොහොන ආයි කවුරු හරි විහිළුවක් කරනවා ආහිනාල. බලන්න බින්න තුනේ එක දිගටම මේ සිටවිල තිබ්බද? නැහැ බින්න තුනේ එක දිගටම තියෙන එකක් නෙවෙයි. මේක හැම මොහොතෙම හටගෙන නිරත වෙන ස්වභාවයක්. නමුත් අපට හිතෙන්නේ කවුරු හරි බැන්නා නම් හැමදාම බැන බැන ඉන්නවා කියලා හිතෙනවා. කුමක් හෝ වැරදුනා නම් තමයි හැමදාම තමන්ගේ මේක වැරදෙන එක අපි හිතන්නේ. අපි අතේ සංදේශීමට අයෝනිසෝ මනසිකාරයෙන් අසිහියෙන් අපි ගිහිල්ලා අපේ හිත ඒ තුළ බැස ගන්නවා පිළිතුරු. ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ පිළිතුරු එක මොහොතක එක ක්ෂණයක සිතුවිලි මාත්‍රය. එක සිත විතරක් නෙවෙයි සිත විතරක් හුදකලා යන්නේ නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහක එකතුවක් ඒක හටගෙන ඇති වෙලා එතනම නිරුද්ධ වෙනවා. ඒක දැන නොගත්තොත් ඒ හටගන්නේ ස්කන්ධ පංචකය උපාදාන කරගෙන පංච උපාදාන ස්කන්ධයක් නිර්මාණය කළා. ඒ අනුව බලනකොට නැවත පහළ වෙන්නේ තමන්ගේ ආයතන වෙනස් වෙලා දුක තුනේ තමයි. මෙන්න මේ නිසයි අපට දුක හටගන්නේ කියන එක තේරුනොත් ඊළඟට ඔබ බලනවා ආසන්න හේතුව දුක ඇති වෙන ආසන්න හේතුව ආශාව තෘෂ්ණාව. කොමකට තියෙන ආශාවද? කොමකට තියෙන ආශාවද? ආශාව කියන්නේ වෙන දෙයක් නන්දි රාගය කියන එක. නන්දි රාගය කියන්නේ මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරයේ තමන් ජීවත් කරවන්න තියෙන ආශාව. අපිට හිතන්නේ බොහෝ විට මම බාහිර දේවල්ට ආසයි කියලා නේ. බාහිර දේවල් ආශා කරන්නේ වෙනතුනේ මේ තමන්ට අනතුරක් වෙන එකෙන් තමන්ව බේරගන්න. තමන්ට කරදරයක් නොවන විදිහට තමන් ආරක්ෂා වෙන්නයි බාහිර කෙනත් ආරක්ෂා කරන්න බලන්න. දැන් බලන්න තමන්ගේ දරුවෙක් හරි වයසට ගිහිපු අම්මලාත් හරි වැරදි වැඩක් කරනවා නම් ලෙඩ වෙන දයක් කරගන්නවා නම් අනතුරකට පත් වෙන දයක් වෙනම නම් ඔබ මොකද කියන්නේ? ඔබ බනිනවනි. බනිනවා මොකද කියන්නේ? ඔබ කරගත්තොත් මටයි කරදරේ, මටයි ස්ත්‍රී ධන ගැන රක්ෂා දු වෙන්නේ. ඔයි මට දුක් දෙන්න එපා කියලා බනින්නේ. ඒක තමන්ට මේ කරදරයක් වෙන නිසා තමයි මේකෙන් වළක්වගන්නේ. කියන මේ දෙන පුරන්නේ ඇත්තටම මම දරුවට කරුණාවෙන් කියලා කියන්නේ. පුළුවන් හරි එහෙම කරුණාවක් තියෙන නැත්තේ නේ. නමුත් වෙනතුනේ ගැඹුරට ගියාට පස්සේ තියෙන දේ තමයි දරුවක් නිර්මාණය කර ගැනීම ඉඳන් යන්නේ තමන්ට බැරි වෙච්ච කාලයක වතුර ටිකක් දෙයි කලකයි මේ ඔක්කොම එක මේ පස්සේ යන්නේ වෙනතනේ මේ තමන්ගේ ආරක්ෂාව නෙවෙයි. මෙන්න මේ අභ්‍යන්තරයට තියෙන ආශාව නැති වුණොත් වෙනතනේ බාහිර දේවල් තියෙන ආශාව නැති කරගන්නයි කියලා අමුතු දෙයක් කරන්න දෙයක් නෑ. මේ අභ්‍යන්තරයට තියෙන ආශාව නැති වෙන්න නම් ආශාව නැති කරන්න විතරක් බෑ. මං කිසි දෙයකට ආශා කරන්නේ නැහැ කියන හිතේට ආශාව නැති වෙන්නේ. නිවන් දකින්නේ. එහෙමනම් වෙනදේ නිවන් දකින්න හරියට. ලෝභේ නිසානම්, තෘෂ්ණාව නිසානම්, දුකට හේතුව නිසා ඒක නිසානම් සසර යන්නේ. තෘෂ්ණාව දුරු කිරීමෙන් නම් නිවන් දකින්න ඕනේ කියලා කිසියම් කෙනෙක් හිතාගෙන ඉන්නවනම් නිවන් දකින්න හරියට. ඇයි ඒ? තමන්ගේ දේවල් ටික ඔක්කොම දෙනවා කට්ටියට. දේලා සතු අතර ගිහලා සිංහය කියන කෝඩේකට පුළුවකට කනින්. ශරීරයෙන් තම දෙනවා කියලා. එක දවසෙන් පුළුවන් වෙනක නිවන් දකින්නේ නැහැ. තමන්ගේ බඩමුට්ටු දේපල තමන්ගේ ශරීරයත් එක්ක දන් දෙලා නිවන් දකින්න නම් වෙනතුනි මේ රහතන් වහන්සේගේ බුදුරු කල්පනා පෙරු කරන්න ඕනේ. බඩමුට්ටු අත්හැරීමක පින්කමක් තමයි ඒකෙන් සුභතිගාමි වෙනවා. ඒකෙන් තමයි දැඩි ලෝභය අඩුවීමක් වෙනවා. නමුත් ලෝභය අඩු නැහැ කියලා විතරක් වෙනස නිවන් දකින්න බෑ. ලෝභය අඩු වෙන නම් යථාපි මූලයේ අනුපද්දවේ දැන්නේ චින්නෝ විරෝපෝ පුනරේ වරෝ හති කියලා සඳහන් වෙනවා. මේක ගත කැපුවට පින්නතුනි නැසේ මුල කැමති මුල මොකක්ද? තෘෂ්ණාව නැමැති ගසේ මුල මොකක්ද? මුල තමයි අවිද්‍යාව පින්නතුනි. අවිද්‍යාව නැති වුණොතින් පින්නතුනි දුක නැති වෙන්නේ කියලා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ හැකිතාම දුරට සමත විදර්ශනා වලින් කරන්නේ මොකද්ද? මේ විසිරලා තියෙන සිතේ කාරණක පුළුවන් තරම් තැම්පත් කරන ගමන් මෙන්න මේ අවිද්‍යාව දුර වෙන විදිහට ප්‍රඥාව දියුණු කරන වැඩ පිළිවෙලක් මේදී. මොකක්ද ප්‍රඥාව දියුණු කරනවා කියල කියන්නේ? අපේ ඇසෙන් දකින රූපේට ආසය දිනවන්න නම් ඒ ඇතිවන රූපයේ ස්වභාවය මොකද්ද කියන එක තේරුම් ගන්න. දැන් ඇතර රූපයක් පේනකොට මේ කෙනා මට කරදර කරනව නැත්නම් හොඳ කෙනෙක් ලස්සන කෙනෙක් කියලා රාගයක් හරි දේශයක් හරි ඇති වෙනවා නම් කොහොමද මේකමයි මේ මොහොත මට හඳගත්තේ? මේ බාහිර කියලා තියෙන පිනතුනේ සතර මහා භූත රූප වල එකතුමක් මේ තියෙන්නේ. ඒ එකතු වෙච්ච දෙයට මගේ හිතේ තියෙන රාග දේශලින් මම අවිද්‍යාවෙන් බලනකොට මට මේ බාහිර දෙයක් ආශ්‍රිතව මගේ හිතේ කෙලෙස් ඇති වෙනවා. ඇත්තටම පින්නතුනේ බාහිර තියෙන දෙයකින් නෙමෙයි ඇති උනේ. බාහිර පටවියාවෝ තේජෝ වායෝ කියලා දෙයක් තියෙනවා. ඒකත් ඉස්තරම් තියෙන දෙයක් නෙමෙයි පින්නතුනේ. ඒකත් මේ මොහොතේ මගේ අභ්‍යන්තර ආයතන වලට සාපේක්ෂව මං හදාගන්න දෙයක් මේ තියෙන්නේ. පින්නතුනේ මෙන්න ඉන්නම් ඉතාම සියුම් කරුණ ටිකක් මේ කියන්නේ. හොඳ අවදියෙන් කල්පනාවෙන් ඉන්න සාධකාරයක් පවත්වන්න. මෙන්න මෙතනින් තමයි පින්න ඔබට ශ්‍රණ සම්පතිය ලැබෙන්නේ. ඔබ බණහොට විතරක් ශ්‍රණ සම්පතිය ලැබෙන්නේ නැහැ. මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම කියන පැනින්ම ඔබට තේරුම් ගන්නට ඕනේ. මොකද තමයි ඔබට ශ්‍රණ සම්පතිය ලැබෙන්නේ. එහෙම නැත්නම් පින්නතේ ඔබ මිය යන්නේ ශ්‍රණ සම්පතිය නොලබා. ඒ කියන්නේ ඔබ මිය යන්නේ කොහොමද? අවුරුදු 70ක් 80ක් 100ක් ජීවත් වෙද්දී ඔබ මිය යන්නේ කොහොමද? ඔබ අබුද්ධෝත්පාද කාලයක මරණයට පත් වෙනවා. ඒක අමතක කරන්න එපා. ඒක සරල දෙයක් නෙවෙයි. ඒක ඉතාම බරපතල දෙයක්. ඒක ඉතාම අභාග්‍ය සම්පන්න දෙයක්. ඒක ඉතාම අවාසනාවන්ත දෙයක්. මෙතන ඔබ තේරු නොගත්තොත් ඔබ අවුරුදු 100ක් සිල්ගත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ 25ක් තරම් සිරිපාද දීපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ විචිමතාවක් වටවන්දනා ගිය කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දහවතාවක් ධම්මදේව වන්දනා ගිය කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මෙතනින් දුකේ හට ගැනීම නිරුද්ධ වීම කියලා නොගත්තොත් ඔබ මරණයට පත් වෙන්නේ කොහොමද? ඔබ බුදුවරේ පහළ නොවෙච්ච කාලෙක මරණයට පත් වෙන කෙනෙක් ලෙසයි ඔබ මරණයට පත් වෙන්නේ. ඒක මතක තරගෙන ඔබට හැම වෙලේම ඔබේ ජීවිතය විතරක් නෙවෙයි ඔබට හැම වෙන්නේ වෛතාම දුර්ලභව ලබාගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනයයි ඔබට හින්නේ. ඒක හොඳින් මතක තියාගන්න. ඒක සරල දෙයක් නෙවෙයි. දුක හටගන්නේ නිරුද්ධ වෙන්නේ කොහමද? පින්නතුනි මේ මොහොතේ මෙතන අපි පිටියක් කියලා කියමු. මේ පිටිය දිහා බලනකොට හැම දෙනාටම තේින්නේ මේක පිටියක් කියලා. ඔබ හැම දෙනාම කියන්නේ මේක පිටියක් කියලා. ඔබ හැමදෙනාම කියන්නේ පිටින් එහා පැත්තට යන්න බෑ කියලා නේ? එහෙම නේද කියන්නේ? ඔව් වෙනුනේ ඒක හරියි. ඔබ ඒ කියන්නේ ඔබ කාගේත් ඇත්තේ මේ අවස්ථාවේ ඉන්ද්‍රිය සමාන නිසා. හැබැයි මෙතන මෙතන ප්‍රේතෙක් භූතෙක් නවත් කොහොමද? යාට පිටින් එහා පැත්තට එන්න. යාට පිටින් එහා පැත්තට යන්න පුළුවන්. එහෙනම් ඔබට මේ දැන් මේ මොහොතේ තේන්නේ මොකද්ද? මේ මොහොතේ එන්නේ ඔබේ මනසේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබ්බති ලක්ෂණ නොපෙනීම ආදී මෙන්න මේ කරුණු ටිකට සාපේක්ෂව ඔබට මේ මොහොතේ නිර්මාණය කරන දෙන දේක ලෝකයක් තමයි මේ මොහොතේ ඔබට පේන්නේ. මේ මොහොතේ මට පේන්නේ මේ මොහොතේ තමන්ගේ අභ්‍යන්තර මනස, අවිද්‍යාව, තෘෂ්ණාව මේ ටික වෙනස් වෙනවා තියෙන්නේ. ඒ වෙනස් වෙන වේගයෙන්ම මේ ආයතන ටික වෙනස් වෙනවා. ආයතන කියන්නේ ඇස කන නාසය මේ ඉන්ද්‍රිය ටික වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමන් පිනතුන මේ පේන ලෝකයක් වෙනස් වෙනවා. ඔබ හිත දිනව කරලා ඔබ ඇස සියුම් කරොත් ඉතින් ඔබට මෙතන ඉනනිස් සත්‍යන්නේ කොක්කෝම් පේනවා. දැන් අපි දේවතාරාධනාව කළා. දැන් මට ඔබට පේන්නේ නැහැ නේ කවුරුත් මෙතන ඉන්නවා. මෙතන දෙවුරු ටික පේනේ. මෙතන සමස්ත මිනිස්සු බණන්න ඇවිල්ලා ඉන්න ඔක්කොම ටිකක් පේන්නේ නැහැ. පිනත නහන ඇටි සමහර අය එක්තරා වැද්දෙක්ගේ කතාවක් කියනවා. කැලේ සතෙක් මැරුවා. මුවදෙනා. ඒ මරල ඉවරනාට පස්සේ මට දැඩි කිපහක් ඇති වුණා. තිමහ ඇති වෙලා ආරණ්‍යට ගියා වතුර හොයාගෙන. හැම කුටියකටම ගියා වතුර කන බලන්න. එක කලේකවත් වතුර නැහැ. අන්තිමට හාමුදුරන්ට බනිනවා මියා. ඇයි වතුර ටිකක්වත් හාමුදුරනේ ගෙනත් තියාගන්න බැරිද කියලා. හාමුදුරුව කියනවා නායක මහත්තයෝ බලන්න ඔය කලවල වතුර පිරෙලා තියෙනුනේ බලන්න කියලා. පින්නතනේ වතුර පිරෙලා ඉතිර යනවා මෙයාගේ කර්මයනේ වතුර පිරෙන්නේ නැහැ. පින්නතනේ වතුර ටික තේන්නේ හෝ නොපෙනෙන්නේ වතුර තිබීම නැති වූ කියන සාධකයේ මත නෙවෙයි. ඒක සකස් වෙන්නේ මේ අභ්‍යන්තර ආයතන වල අනුව. මෙන්න මෙහෙම දහමක් පිළිබඳව බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඔබ දැක නැති, මහ නැති ලෝසකහාමුදුරුවෝ. ලෝසකහාමුදුරුවෝ පින්න පාත යනවා. පින්න පාත යනකොට පාත්‍රයේ හිස් පාත්‍රය අරගෙන යන්නේ. ලෝසකහාමුදුරුවෝ පින්න පාත යනකොට මිනිස්සු පින්න පාත නොබෙන හිටියේ නැහැ පිළිතුරු. මිනිස්සු වෙනවා පින්න පාත බෙදන්න දානෙ කරා. එනකොට පාත්‍රය ළඟට ආවට පස්සේ මොකද? පාත්‍රයේ පිරීන වගේ තේන්නේ. පාත්‍රය බෙදන්න ඉඩ නැහැ. මොකද කරන්නේ? ආයෙ පාරක් ඒ ගේන දානේ අරගෙන යනවා. ආයෙ පාරක් අරගෙන යනවා පින්න පාත. අර අපි සරෝසාරගේ අම්ම කෙනෙක් ගැන කිව්වේ. අම්මා බුද්ධාකර කල්පයක් අර ලස්සන වතුර පින ලස්සන විලක් වගේ පෙදෙලිනවා. අම්මට වතුර අරගෙන පොන්න බෑ. වතුර ටික හිඳන වතුර ගන්න ඕනේ. සමහර කෙනෙක් ඒ විල ළඟ ඉපදෙලා ඉන්නවා. අනිත් මිනිස්සු ඇවිත් වතුර අරන් ගිහිල්ලා බොනවා නානවා. මේ කෙනාට පේන්නේ කොහොමද ඒක? ලේසරෝ වගේ පේනවා. පින්නතනි මෙවැනි ලෝකෙක අපි ජීවත් වෙන්නේ මේක අමතක කරන්න එපා. මේ අපේ ඇහැට පේන ලෝකේ නෙවෙයි හැබෑ ලෝකේ. මේ ඇහැට පේන ලෝකයේ පින්නතනි මේ මොහොතේ නිර්මාණය කළ දෙන ලෝකයක් මේ තියෙන්නේ. මේක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. පින්නතුනේ මෙහෙම ලෝකයක් වෙනස් වෙනවා කියලා කියනකොට බුදුහාමුදුරුවෝ සමහර අතීත ශාසනවල පින් කරගෙන ආව අය පින්නතුනේ දැඩිව මෙයාගේ හිතට මේ කියනවා මේ වගේ අනතුරක් නේද තියෙන්නේ කියලා. මේක තේරෙච්ච සමහර අය පින්නතුනි හෙට වෙන දවසේ මනමාලියක් කැඳගෙන ඉන්න හිටියාය. හෙට වෙන දවසේ තමන්ගේ ලස්සන ගියක් හදන මාලිගාවක් හදලා විවෘත කරන්න හිටියාය. හෙට වෙන දවසේ අභිෂේක ලබන්න රාජකුමාරයෙක් රජ කෙනෙක් වශයෙන් අභිෂේක ලබන්න හිටියාය. මේ ඔක්කොම දාලා දෙන්න මහනම ඒකනම් ජීවිත පරිවර්තනයක් වෙනවා පින්නතුනි. මේ වගේ යථාර්ථයක් නම් ලෝකේ තියෙන්නේ. අපි හිතේම හදාගන්න ලෝකෙක නේද මේ ඉන්නේ කියලා තේරුණොත් පින්නතුනි අපිට නුවණක් තියෙනවා නම් අපේ ජීවිතවල පින්නතුනි වෙන සිදුවන පරිවර්තනය මෙතකේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සුවිස්තර පරිවර්තනයක් අපේ ජීවිත තුළ වෙනවා. අපි දැන් මේ ජීවත් වෙන දැන්මේ ආස කරන්නේ අපේ හිතින්ම නිර්මාණය කළ දෙන ලෝකෙකට නේද මේ අපි ආසා කරන්නේ කියලා තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් හටගන්නවා. අපි පිළිතුරු ලක්ෂණ කෙනෙක් කියලා අපි හිතේ ඉන්නකොට ඒ හිතන්නේ බාහිර කෙනෙකුට නෙවෙයි. දැන් ඔබ කණ්ණාඩි ළඟට ගිහිල්ලා ඉඳලා කණ්ණාඩියේ දැකපු රූපයක් හිතේ තියාගෙන සතුටු වෙනෝනේ. මං කන්නාඩි ළඟ ගියා. හරිය ලස්සනයි මගේ පොණ්ඩේ. හරිය ලස්සනයි මුණ. හරියම ලස්සනයි අර කියලා දැන් මම නිකන් ඉන්න ගමන් හිතේ තියෙනවා. ඔබ හිත හිත ඉන්නේ මොකක් ගැන කල්පනා කරලද? අර කණ්ණාඩියේ පෙනෙන රූපය ගැන හිතලානේ. ඇත්තටම ඔබ කණ්ණාඩියෙන් දැක්කේ ඇත්තට පෙනෙන රූපයද? නැහැ, පෙනෙන සනර මම දකුණු මාරු වෙච්ච රූපය ඔබ බැලුවේ. නියම රූපයක් නෙවෙයි ඇත්ත. වම දකුණු මාරු වෙච්ච රූපයක් තමයි ඔබ කණ්ණාඩියෙන් දැක්කේ. ඔබ එක එක පැත්තට හැරුණාම ඔබට එක එක විදිහට පේන එක පැත්තට හැරෙනකොට මහසයි, කාපැත්තට හැරෙනකොට කෙට්ටුයි, එක පැත්තට හැරෙනකොට ලක්ෂණයි. එහෙම වෙනස් වෙන රූපයන් දැකලා ඔබ ලක්ෂණයේ කියලා රූපේ හිතනකොට ඒ මොහොතේ කණ්ණාඩියේ රූපය තියෙනවද? කණ්ණාඩියේ වෙන රූපයක් ඇත්තේ නැහැ. අපි පිනතුනේ ආශා කරන්නේ එහෙම ලෝකෙකට නෙමෙයි. ආශා කරන්නේ, ද්වේෂ කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ අර නිරුද්ධ වෙච්ච කණ්ණාඩියේ රූපය බලාගෙන hina වෙනවා, සතුට වෙනවා වගේ තමයි අපි මේ අදකන දේවලුත් වෙන්නේ. හිතන්නේ පාපේනස් ඔබ දැකපුවා පටිතන් දැකීම විතරේ කියලා. ඔබ මේ මනහන හාමුදුරු ගැන ප්‍රසාදයක් හෝ අප්‍රසාදයක් හෝ ගෞරවයක් හෝ ආශාවක් හෝ ඇති වෙනවා නම් ඒ ඇති කර ගන්න සිටිවිල්ලත් ඒකමයි වෙන්නේ. අර මුලින් ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙලා ඔබේ හිතින්ම නිර්මාණය කරගන්න දෙයකට තමයි ඔබ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරන්නේ. ඔබ ලස්සන රූපයක් කියලා බලන්න, හරිය ලස්සන කෙනෙක් කියලා ඔබ අත තියලා කට්ටු කරවතින් ඔබට මොකක්ද හම්බෙන්නේ? ඔබට හම්බෙන්නේ ලස්සන රූපේ නෙවෙයි. ඔබට හම්බෙන්නේ මොකද්ද? ඔබට හම්බෙන්නේ අර සතර මහා බෝධ රූපෙන් තියෙන මේ දැඩි ස්වභාවය උත්තරය. ඔබ ලස්සන කණ්ඩක් මුදුරට ගිහිල්ලා ශ්‍රීපාදයෙන් ගිහිල්ලා උඩට බහිනකොට ඔබට ඇහැට කඳු දිහා බලන හරිය ලස්සනයි කියලා පේනවනේ නේ? ඒ ඇහැට පේන ලස්සන හොයාගෙන ඔබ අර ඇහැට පේන කන්දට ගියොත් ඔබට ලස්සන හම්බෙන්නේ නැද්ද? ඔබට හම්බෙන්නේ කටු ටික, ගය ටික, බොහොම අමාරු වැටි වැටි තමයි කන්දට ගොඩ යන්නේ. ඔබට ඇහැට පේන ලස්සනේ කියන්නේ පින්නතුනි ඔබ ලස්සන මිහිල් හඬක් කියන ලස්සන බෙර වාදනයක් ඇහෙනවා නම් ඔබට අනිගේ ලක්ෂණ බෙර වාදනයේ තියෙන හැම මං ඉමින්න ඕන කියලා කියවලි. ඔබේ ඉමින් යන බෙරේ මොකද හවෙන්නේ? අර කාටද ගිය හැමක් ගලන හැමක් තමයි ඔබේ නාසයට හවෙන්නේ. පින්නතුනි මෙන්න මේ වගේ ලෝකයකට තමයි අපි ආසන්නේ. පින්නතුනි අපට අපි ගැන කොච්චර ලැජ්ජා හඩ ගන්නවදනි? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟදී පින්නතුනි අපේ තියෙන සුසුකම් ඔක්කොම පල්ලෙහාට වැටෙනවා. අපේ තියෙන දක්ෂකම්, අපි ප්‍රඥාව තුළ නොනැත්නම් කියලා හිතන ලෝකය, අපි මවාගෙන තියෙන මේ සරුව පිටතර ලෝකය බිඳ වැටෙන පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙන්නේ සරුව හාමුදුරුවෝ අස්සජි හාමුදුරුවන්ගේ ළඟදී පින්නතුනි ධර්මය අහනකොට උන්වහන්සේ වැන්දා මේ යථාර්ථය කියනකොට සරුවත් හාමුදුරුව මුලින්ම බලාපු අස්සජි හාමුදුරුවන්ට කොයිතරම් ගරු කරාද පින්නතුනි? ධර්ම සේනාධිපති, ධර්ම මාහාචාර්ය, ධර්ම සේනාධිපති අග්‍ර ශ්‍රාවක සරුවත් හාමුදුරුව කොහොමද අස්සජි හාමුදුරුවෝ සැලකුවේ? හැමදාම රාත්‍රියේ පින්නතුනි නිදියන කලින් අස්සජි හාමුදුරුවෝ බලනවා සරුවත්මාන බලන මාසජි හාමුදුරුවෝ ඉන්නේ කියලා. ළඟට නැගින්න ගිහිල්ලා වැඳලෙනවා. නැත්තම් අස්සජි හාමුදුරුවෝ ඉන්න පැත්තට හිස දාලා සැරෙනවා. අපි නිදිනකොට ඔළුව තියෙන පැත්ත බලනවනේ. අපි බලන්නේ කොයි පැත්තද? අපි බලන්නේ බස්නාහිර නොවන පැත්තක් අපි බලන්නේ. බස්නාහිර ඔළුව දාන්න හොඳ නැහැ. බස්නාහිර ඔළුව දාන්නේ මැරිච්චා. ඒ නිසා අපි නැගෙනහිර හරිය වෙන පැත්තට හරිගෙන අපි අපි වාහන නැතේ කියලා හිතන් ඉන්නවනේ. සරුවත් හාමුදුරුව බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙන්නේච්ච සරුවත් හාමුදුරුව බලනකොට අස්සජි හාමුදුරුව වස්නායන පැත්තේ හිටියත් ඒ වස්නායන පැත්තේ ඔළුවක් තමයි සරුවත් හාමුදුරුවට පොනේ තියෙන්නේ. කොයිතරම් කෘතඥතාවයක් දැක්වද මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම කියලා දීපු උත්තමය. එනම් බුදුහාමුදුරුවෝ ගැන කොච්චර ගෞරවයක් ඇතිවද කියලා හිතේ. පින්නතුනි ඒ තරම්ම මේ ධම්මක කියාදෙන අය ගැන ලොකු ගෞරවයක්, විශ්වාසයක් හටගන්නවා. මේක තමයි යථාර්ථයයි. මේක පින්නතුනි මේක තමයි මහා දුක් කන්දරාවක නිදහසට මාර්ගය. අපේ හිතේ තියෙන මහා බලයෙන් අපට නිදහස් වෙන තියෙන මාර්ගය මේක. වෙන කිසිම දෙයකින් කියනතුනේ අපට නියම සැනසීමක් ජීවිතේ ලැබෙන්නේ. තමන්ගේ හිතේ තියෙන මේ දුක් පීඩා නැති කරගන්න නම් තෘෂ්ණාව දුරු කරන්න ඕන. තෘෂ්ණාව නිකන් දුරු කරන්න බෑ. තෘෂ්ණාව දුරු කරන්න නම් අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න නම් කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් මේ සදහම් අනිවිදේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම. වෙනත් වචනවලින් කියනවා නම් චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ අසා දැනගන්න ඕන පිළිතුරයි. එහෙම දැනගත්තු කෙනා දැනගත් ප්‍රමාණය දුකෙන් නිදහස් වෙනවා. ඒ දුකෙන් නිදහස් වීම සඳහා උඩ මාර්ගයක් ඇටියෙද මුණගැහෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුක නිරෝධ ගාමිනී පණිවිඩය. පින්තුනි ලෝකේ තියෙන අනිත් ආගම් දර්ශන අතර බුදුදහමේ සුවිශේෂී වෙනසක් තියෙනවා. මොකද ඒ වෙනස කියලා කියන්නේ ඒ වෙනස කියන්නේ ලෝකේ හැම දෙයක්ම කියන්නේ තමන් ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිමිච්ච ලෝකේ තමන් ඉපදුනා. තමන් මිය ගියාට පස්සේ ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. ලෝකේ පරිශන කරන විද්‍යාඥයන් දාර්ශනිකයන් අතර හැම දෙයක්ම කියන්නේ මේ කාරණේ. දැන් මෙතන විද්‍යිය බැලුවොත් විද්‍යිය පරිශන කරන්න මේක අණු පරමාණු බෙදන්න කියලා මෙතන આવුදී ඔහු හිතනවා මෙතන කලින් විද්‍යියක් තිබුණේ කියන විද්‍යිය මම පරිශන කරන්න කියලා. බැරි වෙලා තේ විද්‍යාඥයාගේ ශ්‍රේණික ආයතන දෙක වෙනස් වුණොත් ඕනි මේ විද්‍යියක් මෙතන පේන්නේ නැහැ. ඔර පරිශන කරන විද්‍යාව ඉතුරු වෙන්නේ. ඒ විද්‍යාඥයම මිය ගියොත් මිය ගිහලා ප්‍රේතයක් හරි භූතයක් හරි උපදිනවා නම් මේ විද්‍යාව මෙහෙකට යනවා. පින්නතනි අද මේ අපි පරිශන කරන්නේ අපේ ආයතන වලින් අපි ගොඩනගත්ත මේ ලෝකයේ ඒක සත්‍ය ලෝකේ නෙමෙයි. ඒක මේ මොහොතේ අප විසින් නිර්මාණය කරගන්න ලෝකය. මෙන්න මේක තේරුණා තියෙන පින්නතුනි ඒක නැත්තා මෙන්න මේ ලෝකය හට ගන්න නිර්දන ආකාරය ඊටාම නොරින් දකිනවා. ජීවිතය කියන්නේ මොකද්ද? මේ වර්තමාන මොහොතේ ඇත හට ගන්නවා, එතනම නිරුද වෙනවා. ඇත කියන්නේ මොකද්ද පින්නතුනි? ඇත කිව්වම අපිට හිතෙන්නේ මේ පේන හැ කියලා නේ. නමස් පින්නතුනි ඇත කියන්නේ මේ පේන හැ උපකාර කරගෙන රූපයන් බාහිර තියෙනකොට විඥානය ආදී අනිත් හේතු දෙක ඒ මොහොතේ හටගන්න ස්වභාවය නැහැ කියලා කියන්නේ. ඇසක් තියෙන්නේ මේ මත් ඇස තිබුණට විතරක් නෙවෙයි. ඇහැ කියන එක තියෙන්නේ කොහොමද? ඇහැ තියෙනනම් රූපයක් තියෙන්න ඕන. ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, මානසිකාර ඒකාගතාදී තම කර්ම රාශියක් මෙතකට යනවා. ස්කන්ධ පංචකයක් එකට යනවා. ඒ ඇති තැන මේ මොහොතේ හටගන්න දේ තමයි ඇස කියලා කියන්නේ. ඒ ඇස අපට පෙන්වන්න බැරි වෙන දුන්නු. ඇසෙන් ලෝකය දකින්න පුළුවන්. නමුත් ඇහැ දකින්න බැරි වෙන දුන්නු. ඇහැ දකින්න බැහැ. ඇහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ පේන හැපෙන්නතුන ඕන කෙනෙකුට බලන්න පුළුවන් බලන්න පුළුවන්. ඒක පිට කියන්නේ මාන්තයත් කියලා. ඒක මරණයෙන් පස්සේ මේ හැටියන. පින්නතුනි ධර්මයේ කියන ඇස ඒ මොහොතට හටගන්න ඇස. ඇස විතරක් නෙවෙයි කන, නාසය, දිව, ශරීරයේ පහස කියන මේ පහම පින්නතුනි මේ පහම දකින්න බැරි වෙනවා. ඇස දකින්නත් බෑ, කන දකින්නත් බෑ, නාසය, දිව, ශරීරය කියන මේ පහම පින්නතුනේ බලන්න බෑ, හිතත් බලන්න බෑ, දකින්න බෑ. ඒ වගේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා දකින්නත් බෑ. ඇසෙන් දකින්න පුළුවන් එකම දේ මොකද්ද? වර්ණ රූපේ විතරයි දකින්න පුළුවන්. අපට ආයතන 12ක් තියෙනවා. මොනවාද ආයතන 12? ඇස කන ආදී අභ්‍යන්තර ආයතන 6යි, රූප ශබ්ද ආදී බාහිර ආයතන 6යි. මේ ආයතන 12ම පිළිතුරුනි අහොත්වා සම්බුතං පුත්වාන භවිෂ්‍යති. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුදය. මේ ආයතන 12න් එකම එකයි දැක ගන්න පුළුවන්, රූපේ විතරයි. රූපේ වර්ණ රූපේ විතරයි දැක ගන්න පුළුවන්. ඒකත් විතරම කියන දෙයක් නෙවෙයි. ඒ වර්ණ රූපයත් තේන්නේ මේ මොහොතේ මගේ ඇසට සාදෙස්ස. සමහර අයට වර්ණ අන්දසාවේ තියෙනට සමහර වර්ණ තේන්නේ. සමහර අයට කතු පාට ලයිට් තේන්නේ නැති නිසා. කතු පාට තේන්නේ නැහැ සමහර අයට. රෙඩ් ලයිට් එක පේන්නේ නැහැ. ඒ නිසා පිටරට වල විහිම තියෙන මාර්ගයක් දෙනකොට බලන්න මෙයාගේ වර්ණ අන්දසාවේ තියෙන්නේ. සමහර අය රෙඩ් ලයිට් එක තිබ්බ තියනවා. රතු පාට ලයිට් එක තිබ්බ තියනවා දන්නේ නැහැ. ඉන්නතුනි මේ වර්ණේ උනත් තේන්නේ තමන්ගේ ඇසට සාපේක්ෂව මේ මොකද තමන් හදාගෙන ලෝකයන් මෙන්න මේ තමන්ගේ සම්පූර්ණ ලෝකය කලින් සීමිත ලෝකයක් නෙවෙයි. තමන් හැම මොහොතම නිර්මාණය කරගන්න ලෝකයක් මේදී. ඒ නිසා මේ සම්මුති ලෝකයේ අපට තේන මේ වෙනදා ගහකොළ කියන මේ ලෝකයේ කලින් නිර්මාණය වෙච්ච දේවල් තියෙනවා. රෙඩිමේඩ් ඒවා තියෙනවා. නමුත් වෙනතනි ආධ්‍යාත්මික ලෝකයේ පරමාර්ථ සත්‍ය සහිත මේ ආධ්‍යාත්මික ලෝකයේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ ලෝකයේ තුල වෙනතනි රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. රෙඩිමේඩ් කියන්නේ කලින් සකස් කරපු ඒවා. ඒවා මොනවත් නැහැ වෙනතනි. ඒ මොහොතේ අපි මේ ආයතන වලින් නිස්පාදනය කරනවා. මේක තේරුම් ගත්තොත් යා දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. මේක තමයි දුක්ඛාමිනී පටිපදා මාර්ගයේ පිළිබඳව සුතමේ ඥානය දැනගන්න එක. දැනගත්තට විතරක් හරියන්නේ නැහැ වෙනකල මේක දැනගෙන ආයි මේ ශාලාවේ ගෙලියට මෙහෙල යනකොට ආයෙත් සාමාන්‍ය කෙනෙක් තමයි. වෙනසක් නැහැ. පහවර බැනවත් බණි යකොත් ගහයි කිනාම කිනාවේ ආයි එළියට යනකොට සුමුරුදු කෙනාක් තමයි. නමස් වෙනතුනි අන්න ඒ දැනුම ඉස්තර කරන තමයි සුතමේ ඥානයෙන් ලැබු මේ දේ. චින්තාමේ ඥානයෙන් නැවත නැවතත් හිතන වාරයේ වැඩි කරන්නට ඕන. චින්තාමේ ප්‍රඥාවෙන් දිනුකර ගන ගමන් භාවනාමේ ප්‍රඥාවෙන් මේක ඉස්තර කරගන්නට ඕන. ඒ සඳහා තමයි සමත විදර්ශනා කියන භවනා මාර්ගයක් දේශනා කළේ. මෙන්න මේ දුකේ හට ගැනීම නිරත වීම දැක්කගෙන ධර්ම දිනකට තමයි පිළිතුරේ මාර්ගයක් වඩන්න පටන් ගන්න ඉඩපත්. දැන් අපි ගමන යන්නේ මේ ලිපිණිය ගන්න. මෙන්න මේ ගමන මාර්ගයේ ලිපිණිය දැනගත්ත කෙනා තමයි ඊට පස්සේ සිත වඩන්නේ. ඇයි ඒක දැන් කරන්නේ? හිතේක් දැන් කරන්නේ යන දන්නවා මෙහෙම හිටියොත් නම් මට දුක් විඳින වෙනවා. ඉක්මනට මම දුක නිදහස් වෙනවා. ඇයි Tamange ඉදිරියේදී දුක් ප්‍රාසියක් දැන් මේ තියාගෙන ඉන්නේ? මොනවද දුක් ටික කියලා කියන්නේ? Tamange ඥාතියෙක් මැරෙන මැරෙන ගානේ දුක් විඳින වෙනවා. ලෙඩ වෙන ගානේ දුක් විඳින වෙනවා. ඥාතියෙක් විවාහක අසමත් වෙන ගානට අඬන්න වෙනවා. බැනුම් මහන ගානට බැනුම් අහන්න වෙනවා. අන්න ඒ ටික නොවන්න නම් හැකීක් මනෙන් වහ වහා මාර්ගේ නිදහස් වෙන ඕන කියලා පින්නතුනි ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමම යාගෙන ගැටි වීරියක් හට ගන්නවා. මේක මම ඉක්මනට යන්න ඕන කියලා. එහෙම නොවියොත් මොකද වෙන්නේ? එහෙම නොවියොත් එන්නේ අඬන්න වෙනවා. අපි ආහාර පණ ගන්න මොකටද? කෑම ගන්න මොකටද? උදේ හවස කෑම ගන්න පින්නතුනි මේ කඳුරු ටික එකතු කරන්නේ. මේ අඬන්න කඳුරු ටිකයි මේ එකතු කරගන්නේ. රසට කැම කනවා කියලා කන වෙන දෙයක් නෙමෙයි. අන්න ඒ කඳුරු ටික තමයි දැස්සට නොවන විදිහේ දර්ශනයක් ඇති කරගන්න. මේ දර්ශනේ ස්ථාවර කරගන්න. ඒක තමයි ජීවන දර්ශනය කරගන්න. ඒක නැත්නම් ප්‍රමාදීව කටයුතු කරනවා. යාගේ ජීවිතයම වාකඩ තියෙන පුළුවන්. ඒ වැඩ කිසිම දෙයකට යා අතපසු වීමක් කරන්නේ නැහැ. දැන් කරන වැඩ ඉවර කරලා ලාතකොට ගන්නවා නම් ඉගෙන ගන්නවා නම් රැකරක්ෂා කරනවා නම් දරුවන්ට කෑම බීම වෙනවා නම් ඒව ඔක්කොම කරනවා. ඒක පොඩ්ඩක් අඩු කරන්නේ. ඒව කරන ගමන් ඒ සියල්ල වඩා තමයි ජීවිතයේ මේ ප්‍රධානතම කාරණේ බවට පත් කරගන්න මොකද්ද? මෙන්න මේ දර්ශනය තමයි ජීවිත අධ්‍යයනය බවට පත් කරගන්න. ඒක තමයි ජීවිතය ස්ථාවර කරගන්නයි ඒ අනිත් දේ මොනව කරත් තමන්ට දුකෙන් නිදහස් වෙන්න බැරි බව තමයි හොඳට දන්නවා. තමන්ට දරුවෝ 10 දෙනෙක් හැදලා ඒ දරුවෝ 10 දෙනාට ඊනම් උපාධිය අරගෙන දීලා ලෝක රටවල් 10ක ජනාධිපතිවරු කරත් තමන්ට දුකෙන් නිදහස් වෙන්න බැරි බව තමයි දන්නවා. තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ දර්ශනය ජීවිතය අත්දැකීමක් බවට පත් කරගන්න. ඒ සඳහා පින්තුනේ අපි ටික වේලාවක් කෙටි භාවනාවක් කරමු. අපේ විචිලා කියන හිතේ කර්මවල ගන්නට අපේ ලෞකික කුසල දින කරගන්නට ඉතාම අත්‍යවශ්‍ය භාවනාවක් වන මෛත්‍රී භාවනාව අපි දැන් ටික වේලාවක් කරමු. ඔබට ඉතාම පහසු ආසනයක ඔබ ඉන්න පහසු විදියට ඉන්න. මේ මැදේ ඉන්න පිටකට අමාරු නම් අයිනකට හේතුණක් කමන්නේ දිගටම හිටියය. මේ දිගට මැද හිටියේ පින්නතුන්ට අවස්ථාවක් දෙන්න කැමති නම් අමාරු වෙනකොට ඊටත් දෙන්න කෙනෙක් නම් සමහර පින්නතුන් දිගට මෙතන අමාරු වගේ ඉන්නේ. එනේ සානිත් දැන් හේතු වෙන දිගටම හිටිය අය ටිකක් ඉස්සරහට ඇවිල්ලා අනිත් කෙනාට උදව්වක් කරන්න. එහෙම කැමති නම් නෑ පින්නතුනේ. මේ අත්හන් ඉතාම සැහැල්ලුවෙන් ඉන්න අතපය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න අමාරු වෙන ඉන්න එපා. තමන්ට පහසු ඉරියව්වක ඉන්න. කකුල් දෙක කකුලලින් අමාරු නම් දිගහැරලා ඉන්න කමන්නේ. මැද කෙලින් ඉන්න අමාරු නම් පිටිය පුළුවන් තැනක හේතු වෙන්න. පහසු තැනකින් හැබැයි පින්නතුනේ. ඒ බෑග් එකේම තියෙන පිටිය ආවරණය කරලා ඉන්න ඉන්නවනම් අඩුපාඩු බෑග් හරි පැත්තකට ගන්න නැහැ. අනිත් කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ. ඉතින් අනිත් පැයකට මයින්ඩ් සෙට් වෙන්න ඕනේ. නැතුව ඉතින් මේ ගමන යන්න බෑ. මේක ලොකු ආධ්‍යාත්මික ගමනක් මෙයන්නේ. මේක එහෙම වුණොත් තමයි Tamanට මේ සැනසීම ලැබෙන්නේ ඇත්තටම. සමහර මෑණිවරු පේනවා හරිය අමාරුවෙන් මේ මැද ඉන්න බව පේන මූණ දිහා දැක්කම අහන්න ඕනේ. Tamanට කෙනෙක්ගේ දරුවෙන් දිහා දකින්න වගේ මූණක් දිහා දැක්කම කෙනෙකුට කියන අමාරුව දුක ඔබට පේන්න ඕන. ඔබ සංවේදී කෙනෙක් නම් ඒකයි අපි මේ ඇතැම්මිට ලොකු ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා කරනවා. නමුත් ඇත්තටම අපේ ජීවිතවලම ප්‍රායෝගික වෙනවද කියන එක අපිට සමානට සැකයක් වෙන තුනේ එකයි. සමානට අපිට කියන්න වෙනවා මේ ලෝකයේ මේ එකයි. හොඳයි. මහසිරියවකින් තමන් ඉන්න අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩමු. හොඳයි. තමගේ ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න. කඳ කෙලින් තියාගන්න උත්සාහ කරන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන තමන්ගේ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. තමන්ගේ දෙපතුලේ පටන් හිස දක්වා තමන්ගේ ශරීරය ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. තමන් දැන් අතීත අරමුණු මොකුත් සිහිපත් කරන්නේ නැහැ. අනාගතය ගැන සිහිපත් කරන්නේ නැහැ. වර්තමානය ගැන හොඳට සිහි පිහිටුවා ගන්න. ශරීරය ගැන හොඳට බලන්න. තමන්ට දැන් දැනෙන්නේ තමන්ගේ හුස්ම ඇතුළු වීම හා පිටවීම විතරයි. තමන්ගේ නාසය ආශ්‍රිතව හොඳට හිත තියාගන්න වර්තමාන මොහොතෙහි. නාසය ආශ්‍රිතව සිත පිහිටුවා ගනිමින් දැන් අපි වර්තමානයේ තුල හිත තියාගෙන මෛත්‍රී බාන වඩන්න සෝදානම් වන්නේ. මුලින් තමන්ට මෛත්‍රිය වඩලා ඉන්පසු තමන් වටා ඉන්න හැම දිනාටම අපි මේ සිතින් සිරපතනවා. මම නිදොස් වෙනවා. Shanti සුවයට පත් වෙත්වා. මෙම මහද්වීපයේ සිටින සියලු සත්වයෝ නිදුක්ති වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම පෘථිවියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක්ති වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවැත් සියලු සත්‍යයන් වෙත මම මෙත් සිතින් සෙත් කරනවා. ලෝකයේ සිටින සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු ලෝවැත්ති සත්වයෝ නිදුක්ති වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලෝකයේ සිටින සත්‍යයන් එකම දරු වෙලක්සේ මා මෙත් සිතින් බලනවා. මගේම දරුවන්සේ ලෝවෙත්න මිනිස් නොමිනිස් හැමදෙනා කෙරෙහිම මා මෙත් සිත පතුරවනවා. මේ ලෝකයේ හැම තැනම වාසය කරන්නේ මගේම දරුවන් නේද, මගේ අතීත දෝතුන් නේද, මේ තැනම හැම තැනම ඉන්නේ කියලා මා මෙත් සිතින් ඒ හැමදෙනා කෙරෙහිම බලනවා. ලෝවෙත්න හැමදෙනාම දුක් නිරාමස සත්‍යයන් අතරින් හැමදෙනාම දුකෙන් නිදහස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෝවිසෙන සාර්ථක මිනිසුන් දෙස බලනවා. ජයග්‍රාහී සතුටින් සිටින සත්‍යයන් දෙස බලනවා. මගේම දරුවන් තේ සලකා මා හැමදෙනාටම සෙත් පතනවා, ආශිර්වාද කරනවා, ඒ ගැන මා සතුට වෙනවා. මුනිසා ගුණය පතුරවනවා. ලෝකෙත්න සියලුම සත්‍යයන්ගේ දුක සැප දෙස බලලා මා මැදහත් වෙනවා. උපේක්ෂා සාගත සිත මැදහත් සිත සමබල සිතක් මා ඇති කරගන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලෝකෙන්න හැම දරුවෙක්ම මගේම දරුවන් ප්‍රේමා දකිනවා. හැම දෙනාටම මම මෙසේ පතුරවනවා. හැම දෙනාම දුකෙන් නිදහස් වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාගේම සාර්ථකත්වය දිනුම සතුට මා නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. හැම දෙනා කෙරෙහිම මැදහත් සිතන් උපේක්ෂා සාගත සිතන් මායිති කරගන්නවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. කියන හැඟීම. දැන් ඔබ ඇස් දෙක පියාගත්තත් ඔබ හිතන්නේ මෙතන විශාල පිරිසක් ඉන්නවා, පාරක් තියෙනවා, පාරේ බස් යනවා ගාල්ලට, මගේ ගෙදර තියෙනවා, මගේ අම්මා තාත්තා කොහේ හරි ඉන්නවා, මේ ඔක්කොම අපි තියෙන එකනේ හිතන්නේ. දැන් ඔබ හිතනවා නම් ඔබේ ගෙදර තියෙයි කියලා. ඔබ නොසිතුවත් ඔබ නොසිතන වෙලාවෙ ඔබේ ගෙදර තියෙනවා කියලා ඔබ හිතනවා නම් ඔබට සුගතිගාමි වෙන්න පුළුවන්. ඒකට බාධාවක් නෑ. හැබැයි වෙනතනි ඔබ මෙතෙන්දී ඔබේ ශරීරයෙන් සිට වෙමුණත් ඔබ නැවත ගෙදරට යන සූදානම්. හැබැයි මෙන්න පයින් යනකොට කරයි මොන ගෙදරට යනවද? ඔබේ ශරීරේ බැරි වෙලාවත් මෙතන අතහැරුණොත්, හිත කයෙන් වෙමුණොත් මැරෙනවා කියලා කියන්නේ නෑ. බයයිනේ. මැරෙන්නේ නෑ නේ පින්න තුන් බය වෙන දෙයක් නෑ. කොහොම හිතාගෙන ඉන්නකම් පින්න තුන් මැරෙන්නේ නෑ ඇත්තම. ඇයි ඒ? ඔය ඉන්න ඥාති මිත්‍රාතේ ටික දිගටම යනවා සම්මුත් එකේ. ඒක මානසිකයෙන් වෙන්න පුළුවන්, මානසිකයෙන් වෙන්න පුළුවන්. දැන් මෙතනින් ඇස් දෙක පිය වෙනකොටම අපිට ගෙදර නම් මතක් වුණේ, ගෙදර තියේ කියලා අපි හිතුවා නම්, ගෙදර දෙයකට සාක්ෂාත් කරා නම් ඔබ ඔබේ කර්මයට අනුවන්ගේ භුක්ති විඳින්න ඔබ සෝදානයි මේ ඉපදෙන්නේ. ඔබට සුගතියක බැරි නම් සුගතිය පල්හැදෙන ගහන ඉඳගෙන ඔබ ගෙදර තමයි ඉපදෙන්නේ. ඒ නිසා බය වෙන දෙයක් නැහැ ගෙදර නැති වෙන්නේ. ගෙදර මම ගෙදරට මම ආසා කරෝතින් ගෙදර නැති වෙන්නේ බය වෙන්නේ නැහැ. ගෙදරම ඉපදෙන්න පුළුවන්. ගෙදර ඉන්න කාමරයක මම ආසා කරෝතින් ගෙදර කාමරෙම ඉපදෙන්න පුළුවන්. එන්නතුනි මේක තමයි ලෝකය. මේ සතර ගමන තමයි පිළිවෙල අපි ආවේ. හැබැයි පේන ගමනේදී අපි එක්කම කුසලයක් දිනු කරලා තියෙන ඒ නිසා අපිට අද ලොකු වාසියක් තියෙනවා. ඒ ආපු අපේ ඥාති පිටසත් එක්කම අපි කුසල වඩලා තියෙනවා, පින්කම් කරලා තියෙනවා. ඒ නිසා අපි සුගතියත් එක්ක ආවේ. බැරි වෙලාවත් එක් පල්ලෙහට ගියා නම් මේ ඥාති ටිකත් එක්කම දැමෙන්න ඉන්නේ පල්ලෙහට ගිහින් මේ ආදරේ කරන්න ඇට. එහෙමයි අපේ ඉඳලා මේ ජීවිත කාලය මේ මයින් වෙන්නේ පල්ලෙහට ගිහින් නැති. ඔබට වඩා ඉහළ බුද්ධි මට්ටමෙන් ඔබේ ඥාති කිතුවන එකක් කිය ඔබට වඩා ඉහළ තැන්වල දෙන්නේ. මේක තමයි ජීවිතයේ සමාන. ඒත් මරණය කියන්නේ මොකද්ද කියනොතනි? අපි යමක් ගැන හිතනකොට තමන් ආපෝ දැකපෝ බැලසුවන විදපෝ රස දැකපෝ ස්පර්ශ විදපෝ දෙයක් ගැන හිතනකොට ඔබට හිතෙනවා නම් කාමයක මේ බාහිර ලෝකේ තියෙයි කියලා. ඔබට පේනදනි ඔබ මේ මනය තුල ඉන්නේ, මේ ලෝකයේ තුල ඉන්නේ. දැන් මේ පිනතන රස්නේ වගේද? රස්නේද? සමහර වෙන මොකද රස්නේ වගේ ඉන්නේ නේ. වැස්සත් එක රස්නේ ගතිය තියෙනවා. මම මේ කල්පනා කරේ පින්නතුනේ මට එහෙම රස්නයක් නෑ නේද කියලා. ඇයි ඒකට හේතුව? දැන් දාඩිය කියන්න තැනක රස්නයක් බව එච්චර දැනෙන්නේ. ඇයි ඒකට හේතුව? මේ වගේ 3-4 ගුණයක රස්නේ තියෙන ප්‍රදේශවල මම ඉඳලා තියෙනවා. ඇත්තම පින්නතුනේ ඒවා මතක් කරගත්තොත් රස්නේ එච්චර දැනෙන්නේ නෑ. දැන් මේ පින්නතුනොත් එහෙම ඉඳලා තියෙනවා නේද රස්නේ තියෙන තැනවල? මේ ආත්මෙනේ මේ කලින් ආත්ම බව ඒවා මතක් කරගන්නවා. එතකොට කියන්නේ ඉවත් එක සංසදල බලනකොට මේ රස්නේ කර දැනෙන්නේ නැහැ. සීතලුණක් තියෙනවා. දැන් වැස්සට බැහි ගොඩක් කරනකොට මට බය වෙනුනේ නේ. ඒක සමාන රටවල් මම අහලා දෙන තැනදී වැස්සලා නම් මිනිස්සු එළියට බයින්නේ. ඒ වැස්ස ආශිර්වාදයක් කියලා සලකනවා. කුඩ පාවිච්චි කරන්නේ නැහැ. තින්නතුනේ අපි මේ දැත්ත දකින විදිහ තමයි මේක මේ සැප හෝ දුක් කියන එක තියෙන්නේ. මේ පිළිතුරෙන් මෙලියට බහින්නේ බැලෙද වෙයි. මට වෙනවා නෙවෙයි. අමතරින් මම මේ කියන සාකලයේ තමන්ගේ අභ්‍යන්තර ආයතන වෙනස් වෙනකොට තමන් මේ ඇත්තම මේ දහින දෙත වෙනස් වෙනවා කියනවා. ඒ වගේම තමන්ට ඒ ධර්ම දෙත්ට යනකොට බුදුමහ දේශනා කරනවා ඊටාම විශේෂ සූත්‍රයක් කියනවා අභිඥා කියන සූත්‍රය. අමෘත නිකාය 4 වෙනි පාඩේ තියෙනවා අභිඥා කියන සූත්‍රය. මේ සූත්‍රයේ කියනවා නොනැති කෙනෙක් විසින් තම විශේෂම ඥානයෙන් යමක් දැක ගන්නව නම් කුමක්ද දැක ගන්න ඕන කියලා. නොනැති කෙනෙක් තමන්ගේ නුවණින් දැනගන්න දෙයක් තියෙනවා නම් කෙනෙකුට ලබන්න තියෙන ඉහළම අධ්‍යාපනය මොකක්ද කියලා සඳහන් කරනවා. ඉහළම අධ්‍යාපනය කියන්නේ මොකක්ද වෙනතුනි? තමන්ගේ ජීවිතය ගැන දැනගන්න එක. ඇත්තටම තමන්ගේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. දැන් අපිට හිතෙන මට ශරීරයක් තියෙනවා, මට ඇඳුම් දෙකක් තියෙනවා, මට අරෝ ඉන්නවා, ගෙදරක් තියෙනවා කියලානේ. ඒක තමයි සාමාන්‍ය කෙනෙක් හිතන විදිය. නමුත් පිටතනේ ඇත්තටම ගල්පතේ ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ මේ මොහොතේ තමන් යමක් ගැන හිතනවා නම් ඒ හිතන මොහොතේ ජීවිතය කියලා කියනවා. ඔබ දරුවා ගැන හිතනවා නම් ඒ දරුවා ගැන හිතන ලෝකයේ තමයි ඔබේ සමස්ත ලෝකය. ඔබේ ගෙදර ගැන හිතනවා නම් ඒ ගෙදර ගැන හිතනවා තම තමයි සමස්ත ජීවිතය. එවිට ඔබට මොනවත් හිතන්න දෙයක් නැහැ. ඔබේ උපාධිය ගැන මතක් වෙනකොට තමයි ඔබට උපදේ කියලා මතක් වෙන්නේ. නැත්නම් ඒකවත් මතක් වෙන්නේ නැහැ. වැඩියක් තියෙන එක බලන් වෙන ඔබ ඇඳපු ඇඳුම් ටික බලන්න. මොන මොන ඇඳුම් දැන් ඉන්නේ කියලා ඔබ නිතරම හිතනවද? නෑනේ, ඒක මතක් කරොත් නේ මතක් වෙනා මේ ඇඳුම් ඇඳලා මේක ඇඳලා මේක ඇඳලා කියලා නේ. අපි ඒකවත් දන්නේ නැහැ වෙනද නැත්නම් කියලා. ඇඳුම් ටික හරි මතක් වෙන්නේ තමයි ඒක මතක් කරොත් වෙන. ඇඳුම් ගැන එහෙමනම් වෙනත් වෙනත් දෙයක් ගැන අමුතු දෙයක් නෑ. පින්නතුනේ ගඟක් අපි කියනවා ගඟක් ඇත්තම 10ක් 100ක් 1000ක් දුරයි කියලා අපි කියනවනේ දෙගයි කියලා. ඇත්තනම් ගඟක දුර කොච්චරද? එක වතුර මීටරයක් නේ. අපි අවුරුදු 50කට ජීවත් වුණා කියලා කියන්නේ මෙන්න මේ වගේ එක ක්ෂණයක් එක මොහොතවල් එකතු වෙලා ගත කරන ජීවිතය අපේ ජීවිතය කියලා කියන්නේ. අපිට මෙන්න මේ වර්තමාන මොහොත සාර්ථක කරගන්න පුළුවන් නම් හරියට 190 තුළ අපේ සමස්ත ජීවිතයම සාර්ථක කරගන්න පුළුවන්. එතකොට අප විසින් තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූපයක් දකිනවා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා කියන්නේ, දිවෙන් රසයක් දැනෙනවා කියන්නේ, ශරීරයෙන් පහසක් දැනෙනවා කියන්නේ, හිතට අරමුණක් සිහි වෙනවා කියලා කියන මොකද්ද? මේ ස්කන්ධ මණ්ඩලය පෙර පසු නොවේ හටගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හැම මොහොතෙම හටගන්න නිරුද්ධ වෙනවා. මේක දැන නොගත්තොත් ඒ දකින්න එකම හිතනවා බාහිර රූපයක් තියෙයි කියලා. බාහිර රූපෙ තුල හිත බැඳගන්න. හිත බැඳගත්තට පස්සේ නතර වෙන්නේ කොහෙන්ද? නතර වෙන්නේ ජරා මරණ වලින් තමයි අවසන්නේ. ජරා මරණ ටිකත් එක වැළඳගෙන ඉන්නේ. මේ තේන දරුවා මගේ දරුවා කියලා ඔබ බැලුවොත් දරුවාට අදාළ දුක් ටික ඔක්කොම එකයි ඔබ දරුවා ලෙස බලන්නේ නැකන්නේ. අනේ මට දරුවෝ විතරක් ඕන, දරුවෝ මහලු වෙන එක දෙද වෙන එක නම් බාරගන්න බෑ කියලා එන්නතුනි මගෙන් නවත්තන්න බෑ මරණ. අවිද්‍යාව සහගත සිටින් යමක් ලෙස බැලුවනම් බලන මොහොතේ ඒ දේ තියෙන්නේ බාහිරයි කියලා හිතුවනම් ඒ හිතේමත් එක්කම පින්නතුන අනිත් ලෝකේ නිර්මාණය වෙනවා. අපේ හිතේ තරම වේගවත් දෙයක් අන්නේ පංචපාදස්කන්ධ ලෝකේ තේරුම් ගත්තට පස්සෙන් තේරෙනවා යමක් තමන්ගේ මනසෙන් බැහැර කරන්න තියෙනවා නම් කුමක්ද තමන් බැහැර කළ යුත්තේ කියන එක තේරෙනවා. නුවණැති කෙනෙක් තමන්ගේ විශේෂතම ඥාණයෙන් යමක් බැහැර කරන්න තියෙනවා නම් මොකක්ද බැහැර කරන්න ඕන, දුරු කරන්න ඕන? අවිද්‍යාව සහ භව සංහාව කියන කාරණා. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ නොදැනීම, මෝහයේ මුලාව කියන කාරණා. මෙන්න මේ මෝහය අතරින්නවා. මෝහය අතරින්නත් එක්කම බාහිර දිනාසාව අත්තර ගන්නයි වෙලාවක් නැහැ. මේ ඇහැට පේන ලෝකය, මේ ලෝකයේ මේ අවස්ථාවේ නිර්මාණය වෙන ලෝකයක්, ඒක ඇහැට විතරක් සම්බන්ධ ලෝකයක් කියලා දකිනවා නම් අපි මේ ඇහැට පේන ලෝකයේ මේ අල්ලන්නේ කියලා අල්ලන්නේ යන්නේ නැහැ. අල්ලන්නේ කියන්නේ බොප්පේ නොගෙන ඉන්නේ නැහැ. එයා ඇහෙන් පේන දේ මේ දන්නේ කියලා මතේ යන්නේ නැහැ. දැන් අපි වතුර බේසමක් ගන්න බලන්න. වතුර බේසමක ඔබ මුහුණ බලනකොට අපිට මුහුණක් පේනවනේ නේ. වතුර බේසමයට මුහුණ ඔබ බලනකොට මුහුණ පේනවනේ. ඒ වතුර බේසමේ පේන මුහුණ ඔබට අල්ලන්න පුළුවන්ද? ඇති. වතුර බේසමේ පේන මුහුණ ඔබට අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බැහැ පේනවා. ඒ වතුර බේසමේ පේන මුහුණේ හඬක් තියෙනවද? ශබ්දයක් තියෙනවද? වතුරේ ටිකේ කැරක් කරලා ශබ්දයක් එනවා නමුත් ඒ රූපේ නම් ශබ්දයක් නෑ. ඒ වතුර බේසමේ පේන රූපේ ගඳ සුවඳක් තියෙනවද? වතුර ටික පල්ලෙල වතුර ගඳක් එනකොට නම් ඒ රූපේ ගඳක් තියෙනවද? එහෙමයි. ඒ වතුරේ පේන රූපේ රසයක් තියෙනවද? රසයේ ගුණය දෙන්න. ඒ ඇහැට පේන රූපය දිට්ඨිය දිට්ඨමත් සංකියන්නේ ඒක බලන එක ඇහැට විතරයි නිර්මාණය වෙන්නේ. ඔබ හමු වෙන යනකොට හමු වෙන වතුර ටික. මේ තේන්නේ මගේ අයියායි මගේ තාත්තයි කියලා අල්ලගෙන ගියොත් අහු වෙන සතරම අභෝධරෝ. මේ තේන්නේ දුවයි කියලා අල්ලගෙන ගියොත් අහු වෙන්නේ දුව නෙමෙයි අහු වෙන්නේ මේ සතරම අභෝධරෝ වල එකතු වෙනවා නේද? එන්නතින් මෙන්න මේ අවබෝධය එනම ඔබට ඔබ දන්නවා මේ අවබෝධය අවදී විතරයි දෙන්න හදන්න පුළුවන්. එහෙම කරා කියලා පින්නතින් බය වෙන්න එපා. මේක් වර්තමාන දින අත්දැකීම අපිට නැති වෙන්නේ අපි දැන් අද කරන යුතුකම් ටික අපි නොකර ඉන්නේ නෑ. දැන් හසුනා යුතුකම් ටික අපි කරනවා. කලකට දුක් ඇති නොවන විදියට තමන් ආරක්ෂා වෙලා මේ ගනුදෙනු අපි කරනවා. ඊළඟ කාරණය තමයි මේ අවබෝධය ලැබෙච්ච කෙනා තමන්ට වඩන්න තියෙනවා නම් හිත දිනු කරන්න තියෙනවා නම් ඒ දිනු කරන ඉහළම දේ මොකද්ද කියලා තමන් දන්නවා. නෝනටි කෙනෙක් තමන්ගේ විශේෂම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? සම්මතඥානෙ. වෙනත් දෙයකින් කියනවා නම් සිහිය නෝන කියන දෙක. සමතේ කියන්නේ මේ විසිරලා කියන සිත ටිකෙන් ටික එක කුසල අරමුණක තියාගන්න වේලාව කාලය ටිකෙන් ටික වැඩි කරනවා. මෛත්‍රී භාවනාව, බුදුන භාවනාව, ආනාපානසති භාවනාව ආදී භාවනා ප්‍රයෝගී කරගෙන සමන් ටිකෙන් ටික සමතේ සඳහා යොදන කාලය වැඩි කරනවා. සමන්ට ඇත්තටම ආදරේ නම් අපි බොහොමනේ පින්නතන ඇත්තටම අපට ආදරේ නැහැ දෙනවා. අපි ඇත්තටම අපට ආදරේ නම් ආදරේ කියලා තමන්ගේ සතුට තමන් වැඩි කරගන්නවා. සතුට වැඩි කරගන්න අපි දැන් මොකද කරන්නේ? කේන්දරට වාමඩ මුඩු වෙන එක තමයි කරන්නේ නේද? දකින දකින දේවල් ගේනවනේ. දකින දකින යාළුවෝ වැඩි කරගන්න එක තමයි දැන් කරන්නේ. ඒවත් කරන්න පිළිතුරේ කමන්නේ නැහැ. හැබැයි ඒ වගේ නියම සතුටක් ලැබෙන්නේ නැහැ. නියම සතුට ලැබෙන ඔබ බුදුහාමර විශ්වාස කරනවා. උන්වහන්සේක දහම ගැන සන්දාවක් කියනවනම් ආර්ය මහා සංඝරත්නය ගැන විශ්වාසනීයත්වයක් කියනවා. ඔබ විශ්වාස කරන්න ඔබේ නියම සතුට ලැබෙන්නේ ඔබ එක කුසල අරමුණක වැඩි වේලාවක් සිත තියාගන්න ඔබේ තියෙන දක්ෂතාවය මත. මේ සංකේතයෙන් ටික සමතේ දිනු කරන්න. සමතේ දිනු කරන විතරක් නෙවෙයි ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍යතාවය බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙන්න මේ ත්‍රිලක්ෂණය බලන වේලාව ටිකින් ටික වැඩි කරගන්න. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ කියලා ඇත්තෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට සිතට සිතිවිල්ලක් එනකොට මේ හැම මොහොතෙම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වුණා කියලා ටිකෙන් ටික බලන්න. බලන්න බලන්න පිළිතුරු මොකද වෙන්නේ? එන්න එන්නම බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල තමන්ගේ සිත බැස ගන්න ගැටිය ටිකෙන් ටික අඩුවෙනවා. හරියට තමන් කණ්ණාඩියක් ළඟට යනවා වගේ තමන්ට දැනෙනවා. ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ එක කණ්ණාඩියක් ළඟට ගියා. කනෙන් ශබ්දයක් අහනවා කියන තවත් කණ්ණාඩියක් ළඟට ගියා. නාසයෙන් ගඳ සුවඳක් දැක්කා කියන තවත් කණ්ණාඩියක් ළඟට ගියා. හැම මොහොතෙම මේ කණ්ණාඩිය ළඟට මාරු වෙන්නේ අපි මේ. ඒ සියලු මන්දයෙන් පින්නතුනේ කණ්ණාඩියේ ඉතුරු නැතුව නිරතුරුවම වගේ. හැම මොහොතෙම හට ගන්නන් දැකේ ඉතුරු නැතුව නිරතුරුව. මේ අවබෝධය ලැබෙන ලැබෙන පින්නතුනේ තමන්ගේ හිතේ ඇතිවන ආස්රව ටික මණ්ඩි ටික කෙලෙස් ටික සංයෝජන ටික ටික ටික අඩු තමන්ට දැන් දරුවෝ ගැන හිතෙන්න පුළුවන් හිතන බවම දන්නවා තමන්ගේම මනසේ මේ සිහි කරේ කියලා. ගෙදර සිහි කරන්න පුළුවන් සීකනත් එක්කම හිතනවා මේ බාහිර ගෙදර නෙමෙයි සිහි කරන්නේ තමන්ගේ මේ වෙලාවේ මනසයි සිහි කරේ කියලා. දැන් ගෙදර මතක් කරගන්න බලන්න. ගෙදර මතක් වෙනකොට ඔබට හිතෙන්නේ දවල් හැරලා ගෙදරනේ උදේනකොට. දැන් වහින වෙලාවේදී උඩට මහලදවත් ගන්නෑ කියලා හිතෙන්නේ. ගෙදර පල්ලේදී හිටිය වතුරට දැම්මද දන්නේ නැහැ කියලා ඉතින් දැන් වෙනුනේ ඔක්කොම වහලා බල්ලන් දෙවිය වතුරට දාලා දෙවි ටිකක් අරගෙන ඔක්කොම දින බය වෙන්න එපා. නමුත් දැන් අපට හිතෙන්නේ කොහොමද හිතනකොටම අර ගෙදරින් එනකොට තිබිච්ච ලෝකයේ දැන් තියෙන කියලා ඉතින් දෙන්නතනේ ඇත්ත හැබෑ ලෝකෙ දැන් අපට දැන් උදේ ඔබ ගෙදරින් එන්නේ දරුවෙක් හරි ගෙදර කෙනෙක් හරි සෙල්ලම් කරගෙන ගියා තාමත් ඉතින් දැන් වැස්සෙත් එමෙදිම සෙල්ලම් කරනවා කියන්නේ දැන් සෙල්ලම් කරන්නේ දැන් කට්ටිය බුදියට දැන් ඇදගෙන ගොරගොර පින්නදී අපිට නිතරම අපිට නිතරම හිතෙන්නේ අපි අන්තිමටම දැකපු සිතුවිල්ල තමයි මතක් අපි වර්තමානයේ නෙවේ පින්නදී සිහි කරන්නේ අපි නිතරම අතීතය තුල ඉන්නේ මෙන්න මේ අතීතය තුළට ගිහිල්ලා අතීතය තුළ මහා බරක් ඔසවාගෙන ඉන්නේ මේ දුක් ටික ටිකෙන් ටික විමතියන්න ලැබෙනතුනේ මේ සංසාර බිනවදී මහා ඖෂධය බුදුමහා අපට දෙන්නා කියලා. එනිසා උන්වහන්සේ දේශනා කළේ ධම්මෝසන සමන්නත්තේ ඒ සංකීවද වික්ඛෝ කියලා. මේ සංසාර මෙහා සමාන ඖෂධයක් ලෝකේ නැහැ. මේ ඖෂධය පානය කළා සුවපත් වෙන්නේ කියලා දේශනා කළා. මේ සම්බන්ධයෙන් මෙතනින් පිළිතුරු අපිට නියම සැලකීම තියෙනවා. සම්බන්ධ මේ අපේ ජීවිතේ සම්බන්ධ කර ගැනීම අදහස් පිළිවෙල. අපි හැකිතාක් දුරට මේ දහම් පුරේන කොට පිළිතුරු එන්න එන්නම අර හිතේ ඉතුරු වෙන ගැටි අඩු වෙනවා. යමක් මතක් වෙනකොට අර කලින් නිරුද්ධ වෙච්ච ලෝකෙට අපි ගිහිම් එක ටිකෙන් එක අඩු වෙනවා. මනස පැත්තට හිත යොමු වෙනවා. හිත දකින්න පුරු වෙනවා. ඊට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඊනම් බාහිර ලෝකණෙන් එනවා හිත නිස්සිරයි. හිත දිගටම යනකොට ඊට පස්සේ විද්‍යාවට එනවා. ඊට පස්සේ පින්නතුන් ප්‍රඥා පැත්තට හිත තියලා අර මනස පැත්තට සමාන නිදහස් වෙනවා. මනසවත් නිත්‍ය ආත්ම සැපදයක් කෙනෙකුට උගන්නේ නැහැ. මනස අනාත්ම දෙයක් අනිත්‍ය දෙයක්. බුදුහාම දේශනා කරනවා නිත්‍ය හැටියට ආත්ම හැටියට යමක් ගන්න ඕන නම් ශාරීරික භෞතික දෙයක් ගන්න කමක් නැහැ. මනස ඒ තරම්වත් නිත්‍ය දෙයක් නෙවෙයි. ඔබට යමක් නිත්‍ය හැටියට ඉස්තර හැටියට සැප හැටියට ගන්න ඕන නම් ඕනම නම් නැත්තම් ටිකක් එකට අමාරු වගේ නම් මේ භෞතික දෙයක් ගන්න කමක් නැහැ. හිතනම් එහෙමවත් ගන්න කමක් නැහැ. හිත එච්චර වෙනවක් පවතින්නේ නැහැ. දෙපිටතර මෙන්න මේ හිත සහ කය නැමැති දෙකෙන්ම අපි නිදහස් වෙන්න ඕන. යත් නාමං රූපංච අතේ සම්පරෝජති. එත්තේ සා චින්ද තේ ජඩක් කියලා කියනවා. යම් කිසි වෙලාවක මේ නාම සහ රූප කියන දෙකෙන්ම අපි නිදහස් වෙනවා. දෙකෙන්ම නිදහස් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ අතිශය දීර්ඝ කාලයක් මහත් වූ කැපරි මංකල ඇත් ඉස් මස්ලේ දම්මේලා සුවිශේෂී කැපවීමනි මනාවරණය කරගත්තු මේ දහම වෙන්නේ බුදුර සේවයෙන් අපට කළ හැකි උපරිම ගෞරවය උපරිම සැලකිල තමයි වෙනුනේ. මේ ධර්ම හොඳට අහලා හොඳට හිතේ මතකේ තියාගෙන හැකිතා දුරට ටිකෙන් ටික දෙන දෙන ධර්මයේ මොහොත කරගන්න. දිනෙන් දින අනිත්‍යයට පිළිද වෙනවා. දරුවෙක් ලෙස බලන වගේම වෙනත් කෙනෙකුට දෙයක් අවශ්‍ය වෙනකොටම බලන්න. ඔබ දරුවෝ උදා කාලේ බඩගිනි වෙනකොට දරුවෝ බඩගිනි කියලා කියන කන්නේ නෑ නේ. දරුවෝ බඩගිනි වෙන කලින් ඔබේ දුන්නේ අන්නේ වගේ දෙයක් සමහර ඔබ දෙත බලන ඔබේ පිටින් බලවෘත්ති. ඔබ සංවේදී වෙන්න. එහෙම සංවේදී කමක්කටවත් ඔබට බුද්ධියක් නැත්නම් මේ වගේ ලෝකෝත්තර ධර්මයක් වෙනකොට ලැබෙනවා කියන එකම නමයි. ආනන්දයේ පින්නතේ මෙන්නේ මෛත්‍රිය පදනම් කරගත්තු සංවේදී බව, කරුණාව, මානව දයාව, පුත්‍ර ස්නේහය හැම කෙනෙක්ගේම හතරවන්න වෙනවා. ඒක තමයි ආනන්ද බුද්ධියවර. බුදුරජාණන් වහන්සේ කරණීය මත සෝත්‍රයේ දේශනා කරනවා. කරණීය මත පුතේන යම් සංසම්පදන් අනුසමෙන්ෂේ විලාරම කරන යම් කෙනෙක් යම් ශාන්ත පදයක් නිවන ඇනසීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන කෙනා වැඩි වූ ගමන් මගදී ආරම්භක පියවර තමයි මොකද්ද? සම්මේ සංඛා පවන් සුඛිතාසන්නා සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙත්සිතින් සෙත්පහන. ඒක වචනයෙන් කරන දෙයක් විතරක් නෙවෙයි වෙනතුනේ. ඒක හිතින් කරන දෙයක් විතරක් නෙවෙයි. මෛත්‍රී සාගත මනෝකරණය, මෛත්‍රී සාගත වාක්කන විතරක් නෙවෙයි, මෛත්‍රී සාගත කාය කර්මත් තියෙනවා තමයි. පාරක කෙහෙල්ලක් වැටලා තියෙනවා නම්, ගලක් පාරට වැටලා තියෙනවා නම්, පුළුවන් විදිහට ඒක අයින් කරන්න පිළිවෙල. ඒ කුඩා දේ ඉඳන්ම අපි ප්‍රායෝගික වෙන්නට ඕන. සමන්ත වඩා දුර්වල කෙනෙකුට පිටක් වෙන්න තියෙන හැම තැනදම වෙනතුනේ ඒ දෙස බලන්න. වයසට ගිහිපු කෙනෙක් කුඩා කාලේ තමන්ගේ අම්මා කොච්චර ආදරෙන් ඒ කෙනාට සලකන්නේ නැද කියලා බලන්න. වයසක කෙනෙක් දැක්කාම අනේ නාගේ කෙනෙක් කැතයි කියලා එහෙම නෙවෙයි පිළිතුරු. ඒ වයසක කෙනාම කුඩා දරුවෙක් වත්තේ ඉන්න කාලේ මේ වගේ පුරා දරුවෙක් වගේ ඉන්නේ නැති නේද? අන්න ඒ කාලේ ඒ අම්මා ඒ දරුවට කොච්චර ආදරෙන් සලකන්නේ නැද්ද කියලා බලන්න බෑ. බලන කොච්චර අනුකම්පාව හට ගන්නවද? ආමාදිත කෙනෙක් දැක්කහම අම්මා කෙනෙක් කොච්චර ආමාදිත දරුවට සලකනවද? අම්මා කෙනෙක් දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් හොඳට ඉගෙන ගන්න ලස්සන දුරදරු තාක්ෂණයක් ඉන්න පුළුවන්. නමුත් තම වැඩි ප්‍රමුඛණයක් කොතනද ඉන්නේ? අර ආපාදිත දරුවත් එක්ක ඉන්නේ බින්දු. කොච්චර ආදරයක් කරුණාවක් දක්වනවද? කොහේ කාලය ආරේ වගේ ගම්පහට සිද්ධියක් අර සූර්මාණේ පෙන්නවනේ. අම්මා කෙනෙකුට ආදරේ කොහොමද දක්වන්නේ? දරුවෙක් ඉනවා ආපාදිත කෙනෙක්. අනිත් දරුවෝ කියනවා අම්මට ගෙදර එන්න කියලා. හැබැයි මේ ආපාදිත කෙනා නම් එක්කන් එන්නේ කකිල කියලා. අන්තිමට අම්මට යන්න තැනක් නැතුණා. මම මේ ආපාදිත දරුවත් එක්ක කොහෙද හිටියේ? අම්බලම ගිහින්. අර ආපාදිත දරුවා නාවනම ඇඳුම් හොදනවා කෑම කවන ඔක්කොම අම්ම කරන කොහේ නැද්ද? අම්ම කරන්නේ අර අම්බලෙ ගිනේ. රූපවාහිනියේ කටිය ගිය මේ ගන්න රූපවාහිනියට ගියාට පස්සේ අර අම්මගේ ළඟ තිබ්බ බත් එක අර ආපෝයට දෙන පුතේ බත් ටික ගන්න ගියා. අර අම්මලේ මිනිහා කාල බත් පාන දැන් අම්මලේ යාම අර රූපවාහිනිය ආපෝයට දෙන බත් ගන්න ගියා. ඊට පස්සේ බලන කොයි තරම් සංවේදී දේවල්ද මේවනේ. ඒ වගේ තැනහත්කින් අපට ලෝකයේ අනිත් පැත්තට බලන්න බැරියයි වෙනවා. මේ ධර්ම මාර්ගය යනවා නම් ඒක න අනිවාර්යයෙන්ම මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් දෙන්නනේ ඔබට මේ ධර්ම මාර්ගයේ අනිත් ගුණධර්ම ටික වැඩෙන්නේ නැහැ ඔබට. ඒක අමතක කරන්න එපා. මෙන්න මේ මානසිකත්වය ඔබ හිටියොත් තමයි ඔබට කල්යාණ මිත්‍යාන් ලැබිලා. ඒ කල්යාණ මිත්‍යාන්ගෙන් ලැබෙන සත්‍යමයක් ලැබිලා මේ ධර්මයෙන් නියම ප්‍රයෝජන ලබාගෙන ආධ්‍යාත්මික සූයක් හරහා ගමන් වගේ ඉදිරියට ටිකෙන් ටික ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ ඔබ මේ වගේ හිතන කෙනෙක් නම්. අපේ සාකච්ඡා කරා කියනතනින් ආරම්භය නම් මේ මනස ආත්මභාවයේ කොච්චර දුර්ලභද යන්නද අපි කොයිතරම් වාස්තවන්ත ආත්මභාවයකට ළඟා තියෙන්නේ මේ වාස්තවන්ත බව අහිමි වෙච්ච කොච්චර දෙනෙක් ලෝකේ ඉන්නවද? ඒ වාස්තවන්ත අවස්ථා ළඟා වපි උපතින් ඇතැම්මෙට අංග විතර වුණත් අපේ කන් දෙක හෙනවනම් බුද්ධිය තියෙනවනම් හදරම යන වටා පිටවනම් අපි ඉන්නේ අපි වාස්තවන්තය කියලා අපි සඳහන් කරා. ඒ වාසනාවක බව ලැබෙනවත් එක්කම සද්ධර්ම ශ්‍රවණය කළා හැකිතා සම්බ පාපත් සකරණක් කියන අකුසලෙන් මිදෙන්න පාපෙන් මිදෙන්න දුකෙන් අත් මිදෙන්න අපාගාමී මාර්ගයෙන් අත් මිදෙන්න ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි වෙනතනේ කුසල සුඛ සම්මදා කියපු විදියට සම්මතකට සම්මාදිට්ඨිය ඉඳලා පුරවාන් කරන් දාන සීල භාවනා කියලා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් හැටි ආකරණ. එහෙම කරන්න කරන්න කමට ලැබෙන ලොකුම වාසිය තමයි කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය කරන ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණය කරනකොට කල්යාණ මිත්‍රයන් මුණගෙනකොට ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ශ්‍රද්ධාවෙන් සන්දහනේ ප්‍රයෝජන ගන්න නම් ඔබේ ළඟ තියෙන ප්‍රධාන ගුණාංග දෙකක් තියෙනවා. මොනවද? අවංක වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන, නැත්නම් නොනැති වෙන්න ඕන. අන්නේ අවංක බව සහ නොනැති බව කියන කර්මත් එක්ක ඔබ යනකොට ඉගෙන ගෙන ඉරෙන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් සද්ධා පිරුණොත් දුක ඇතිවීම නැතිවීම කියන මේ නිදහසේ පණිවිඩය තේරුම් ගන්නකොට ඔබට දැනේ උනන්දුවක් උත්සාහයක් හටගන්නවා. මා ගමන් මගේ ඉක්මනට මෙහෙට යන්න ඕන කියලා තේරෙනවා. ඒත් එක වෙනසනේ මේ ධර්ම මාර්ගයේ තමන්ට පිළිපදින්න ඕන ප්‍රධානම අනුශාසනාව තමන්ට මුණගැහෙනවා. දුකේ නිදහස වෙන තියෙන ඒකායන ගමන අනුසාසන ඒ ආයනමයන් වික්ෂණේ මංගෝ සත්තාන මිසුද්ධියා සෝපපරිදවන් සමදෙක්කමාය දුක්ඛ දෝමන සාන අත්තංගමාය ඥාය සදිගමාය නිම්මාන සත්‍තිගිරියාය යදිනම් සත්තාරෝ සදපට්ඨන දුකේ නිදහස් වෙන නිවන් දකින ඥාන ලබන්න සැනසීමට පත් වෙන කියන එකම මාර්ගය මොකද්ද? සතිපට්ඨානය, සතිපට්ඨානය, කය, වේදනා, සිත, ධම්ම කියන මේ හතර ගැන නිතරම පිළිවා ගන්න. කෙටියෙන් කියනවා නම් තමන්ගේ සිත, කය දෙක ගැන වර්තමානිය තුල සිහියෙන් ඉන්න. දැන් තමන්ගේ ශරීරයට තමන්ගේ මනසට මොකද වෙන්නේ කියන අවධානයෙන් නිතරම ඉන්න. එහෙම අවධානයෙන් ඉන්නකොට සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති මේක හට ගන්නවද වෙනවා, නැති වෙනවද වෙනවා. හැම වෙලාවෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ ඇති වෙනවා නිරුද්ධ වෙනවා. යමක් ඇති වෙන්න හෝ නැති වෙන්න හෝ තියෙනවා නම් මෙච්චරයි තියෙන්නේ අපිට වෙන දෙයක්. අපි මහා ලෝකෝඩ ජීවිතයක් තියෙනවා. ඥාතීන් දේපල ධනය තියෙනවා කියලා කිව්වොත් පින්න අපිට තියෙන්නේ හැම මොහොතකම මේ හඩගන්න ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම විතරයි වෙන දෙයක් නැහැ. මෙන්න මේක දකින්වත් එක්කම පින්නතුනි බාහිර කිසිදු දෙයක තමන්ගේ හිත බැසගන්නේ නැහැ. තමන් සම්පූර්ණයෙන්ම නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. බාහිර පුද්ගලයන් හෝ ද්‍රව්‍ය මත යැපෙන්නේ නැති තමන්ගේ ප්‍රඥාව මතම තමන් යැපෙන ස්වාධීන නිදහස් චින්තනයක් කියන කෙනෙක් බව සම්පත. එදාම ඔබ පිළිගන්නේ ධර්මයේ සඳහන් වෙනවා අත්තද්දෝ අකතඤ්ඤෝ කියලා කියනවා. අත්තද්දෝ කියන්නේ ධාතු වඩව අදහන කෙනෙක් නෙවෙයි. එදා ඔබ සාදුටන් බුදුහාම ගැන අදහන්න කරනවා පොඩවට නැහැ. ඔබ විශ්වාස කරන්න ඕනේ මේක ගමනාන්තයේ යනකම් විතරයි. ගමනාන්තයේ කියන පංච උප විශ්වාස කරන නම් දෙයක් නැහැ. ඒක ඔබ නිමන් දෙන්නේ. අකතඤ්ඤෝ ඔබ තමයි කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඉවරයි කරන්නේ. ඔබ තමතුරට ජීවත් වෙනවා ජීවත් වෙන්නේ ඇයි? තමන් සඳහා නෙවෙයි ලෝකයා සඳහා. එන්නදී මේ නිදහසේ මන විදිය තමයි පුරාම අවුරුදු 45ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දර්ශනය තමයි මේ නිදහසේ මන විදිය තමයි වතර 2562ක් වික්ෂුම් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන මේ නිදහසේ මන විදිය වෙන තමයි අපේ අතීත මවවරු සමන්නේ ලැබෙන වාසනාවන්තම දරුවන් මේ සාමයේ පූජා කරයි. මේ නිදහසේ පණිවිඩය තමයි පිටතුනේ. මනස රෝගේ දරක් නෙමෙයි. දෙවියන් රක්ෂණය සහිත මේ ලෝකේ සත්පුරුෂ ලෝකයා පිළිමයි. මේ නිදහසේ පණිවිඩය තමයි අද ලෝකේ වේගයෙන් බුදු සමය විදිහට පැතිරෙන්නේ. කිසිදු ආගමික ජාතික දේශ සීමාවලින් තොරව අද මුළු ලෝකේ පුරාම වේගයෙන් පැතිරෙන්නේ මේ නිදහසේ පණිවිඩයයි. ලෝකයේ බොහෝ උපතින් බෞද්ධයෝ නෝනා මේ දර්ශනය ඉගෙන ගන්න. දර්ශනය සඳහන් කැප වෙන්න. එතන මේ ප්‍රයෝජන ගන්න සුවිශාල කැපවීමක් කරනවා කියන්නේ. ලෝකෙට ගියාම පුදුම වේ. මේ ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කරන්න පරිසර තරම් මේ සඳහා කරන කැපවීම මිනිත්තු කොයි තරම් නම් කැපවෙනවා කියන්නේ. ඇත්තටම ඔබට ඔබ ගැන දුකක් ඉන්නේ. ඔබ මේ ධර්ම මේ මුකන්න කරන්නේ කියන්නේ. ඔබගේ මම මාර්ගපතරය පිළිගන්නවා කියන්නේ. මාර්ගපතරය පිළිගන්නේ නම් හොඳයි. නමුත් මේ දවසේ පැය 24 22 මේ ධනන වෙනුවෙන් කිසිදු ලාභ අපේක්ෂාවක් නැතුව කැපගන්න උපතෙන් අවුදයි. තමන් ඔබේ සියලුම ධනය මේ සාසනික අභිවෘද්ධිය සඳහා කැපගන්න අපගන් මිනිස්සු මේ මානව ලෝකෙ. ඒ බොහෝ උපතෙන් බෞද්ධයන් නෙවෙයි. උපතින් අබෞද්ධ දරුවන් මත නිපදින අය බොහෝ දෙනෙක් මේ ධර්මයෙන් කැප වෙනවා සමහර අය පැවිදි වෙනවා. ලෝකේ ඈත රටවලට යනවා මේ ධර්මයෙන් කණු යනගෙන මේ ධර්ම ප්‍රායෝගිකව වඩන. ඉතින් මෙවැනි ලෝකෙක ඔබත් මේ ධර්ම තුළ වැඩවඩා සම ප්‍රමාණ වේදිර යනට යැදී වීර්යය අවිස්ථානිය ඇති කර ගන්න ඕනේ. ඔබ ජීවිතේ තව එක දවසක් ජීවත් වුණත් ඒ එක දවස තුල පිටතනේ කල්පේ මට වඩ දේවල් කරගන්න බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කළේ යෝජ්‍යවත් සතන් ජීවේ අපස්සෝ ධර්ම මොත්තමා ඒකාම් මේ සංසේයෝ අස්සෝ ධර්ම මොත්තමා ධර්මයේ නොදෙක වසර 100ක් ජීවත් කරනට වඩා මේ ධර්ම දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා දහම නොදෙන අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ ස්කන්ධ පංචකයේ සමුදේ දශමයේ ඔබ එක දවසක් ජීවත් වුණොත් ඔබ සතුට වෙන මගේ ආයත බුදුහාමුදුරුවෝ කියන අවුරුදු 100කින් වැඩි වුණා කියලා. මේ ස්කන්ධ පංචකයේ සමුදේ දශමයේ ජීවත් වෙන හැම දවසකදීම ඔබ ඔබේ උපැන්න සාතිකයේ වයසට තවත් අවුරුදු 100ක් එකතු කරගන්නවා කියලා හිතන්න. ඔබ එහෙම කාලය ගත කරොත් සතියක් දෙකක් මාසයක් වෙනතදී ඔබ කවදාවත් අන්තිම මොහොතේදී මරණාසන්න මොහොතේ ඔබ කලබල වෙන්නේ නැහැ තමයි ජීවිතේ දික්කරන්නේ. ඇයි ඔබ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා? ඔබ මේ ධර්මයේ නිර්ආමිත විරාගී ස්වයෝග විඳිනවා. ඒ විඳින අප්‍රමාණ ස්වයේ මේ ලෝකෙ වෙන කැප කරන්න දායක කරන්න ඔබ උපරිමයෙන් කැපවෙනවා. තිනුත් අපේ ආරිමහන වෙනවානේ. ඉතින් අද අප සාකච්ඡා කරපු කරුණු වලින් ඔබට යමක් අසන්නට තියෙනවා නම් නැවතත් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. පිටකන් මුලින්ම ප්‍රශ්න බොහොමයකට අපි උත්තර දුන්නා. ඉතින් තවත් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. කවුරු බලන සාධාරණයක් පවත්වන්න? නැවත සාධාරණයක් පවත්වන්න. අද අපි සාකච්ඡා කරපු කරුණු පිටුතුන මතකද නැහැ? අපි කතා කරපු කරුණු මතකද? දැන් නැගිටින්න කලින් දැන් ඔඩොක්කුවේ තියෙන ඒවා වැටේ බලාගෙන දාලයන්නේ මම මේ දැන් බොහෝ විට වෙන්නේ මන අහන ඔක්කොම ටික ධර්මශාලා හන්දියට යනවා දැන් නැගිටිනකොට. එහෙම කරන්න එපා. දැන් ගත්ත දෙක අවදින් ඉඳිය වෙලා හරි කමන්නේ ඇහිච්ච දෙක මතක තියාගන්න. ඒ ටිකත් අරගෙන යන්නේ තමන් එක ගුණයක් හරි තමන් පුරුදු කරන්න පිනතුනේ. තමාගේ ජීවිතේ වෙනසක් වෙන්නට ඕන තම ආවට වඩා. ආපු කෙනාම නම් පිටවෙල යන්නේ පිටතනේ. මෙච්චර වෙලා තමන් ධර්මාපකේ ප්‍රයෝජනයක් නැතිවෙනවා. තමන්ගේ ලොකු වෙනසක් වෙන්නට ඕන පිටතනේ. වෙනද හිතනට වඩා තමගේ ආධ්‍යාත්මික වෙනසක් මේ සද්ධර්ම ශ්‍රවණය සම්බන්ධව තමන්ට ලැබෙන්න ඕන පිටතනේ. සාමාන්‍ය දන් දෙනක විතරක් නෙවෙයි තමන් හිතන විදිය දයක් දැස බලනකොට කලින් හිතුවට වඩා වෙනස් විදියට දුක ඇති නොවන විදියට හිතන්නට තමන්ගේ මනස සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු සම්මා සංකල්ප තමන්ගේ ජීවිතය ඇති වෙනට ඕන. එහෙම සම්මා සංකල්ප ඇති වෙනකොට තමන්ගේ වචනය සංවර වෙන සම්මා වාචා වෙනවා. එතකොට පින්නදේ තමන් කරන වැඩ අයින් කරන වැඩ සම්මා සම්මත බවට පත් වෙනවා. තමන් ජීවත් වෙන විදිය සම්මා ආජීවයක් බවට පත් වෙනවා. තමන්ගේ උත්සාහය අකුසලයේ දුරු කරන්න, කුසලයේ දිනු කරන්න ගන්න උත්සාහයෙන් බවට පත් වෙනවා. ඒ උත්සාහය සමගම උපරිම ලෙස තමන් සතර සතිපට්ඨානය තුළ ඉන්නවා. යම් මොහොතක තමන් සතිපට්ඨානය තුළ ඉන්නවා නම් ඒ කියන්නේ පිළිතුරේ මොහොත තුළ තමන් දුකෙහි නැසරේ. සතර සතිපට්ඨානය තුළ ජීවත් වීම ගැන ධර්මයේ සඳහන් වෙනවා. සකේ තෙත්තිකේ ගෝචරයේ විශේෂ චරිත කියලා. තමන්ගේ පියාගේ ගෝචර විශේෂ දෙහික් මෙන්න කියලා. අපේ තාත්තගේ භූමිය වාසය කරන්න, පියතුමාගේ ඉඩ මේ වාසය කරන්න. මොකද පියතුමාගේ ඉඩම කියලා කියන්නේ සතර සතිපට්ඨානය පින්නතුනේ. සතර සතිපට්ඨානය තුළින් තමන් යම් කිසි මොහතක අයින් වුණා නම් එහෙම බඳ කියන්නේ කාගේ මාරයගෙනමින් මාරයට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔබට හඬන්න පුළුවන් වැළපෙන්න ඔක්කොම කරන වෙලාවේ ඔබ කාගේ ළඟදෙන්නේ? ඔබ මාරයගෙන ඉන්නේ. ඔබේ හිතේ යම්සි වෙලාවක ක්ලේශයක් ඇති වෙනවා නම් රාගයක් හරි ද්වේෂයක් හරි හොඳට තේරුම් ගන්න ඔබ ඉන්නේ සතිපට්ඨානය තුළ නෙවෙයි. යම්කි වෙලාවක ඔබට දුකක් හට ගන්නවා නම් කනගාටුවක් සංවේගයක් රාගයක් ද්වේෂයක් ඉතිහාමනාපයක් ඒ හැම වෙලාවම ඔබ ඉන්නේ සතර සතිපට්ඨානෙ නෙවෙයි කියන එක අවබෝධයෙන්ම. මේ දුක නිදහසන කැමති නම් හැකිතාක් දුරට සතර සතිපට්ඨානෙ තුළ ඔබ හික්මෙන්න. සතර සතිපට්ඨානෙ ඉන්න වේලාව කාලය දිනෙන් දින ටිකෙන් ටික මොහොතින් මොහොත වැඩි කරගන්න. පින්නඥාපේ හැමරකවරණය සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කියලා කියන්නේ සූත්‍රය කියලා කියන්නේ කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ දාන සූත්‍රයක් නෙමෙයි පින්නඥා. මරණයට පත් වෙන කලින්ම ජීවත් වෙන මොහොතේම මේ සතර සතිපට්ඨානය තුළ තමන් තබන පියවරක් පාසා තමන්ගේ ඇස් පියක් ගන්න මොහොතක් පාසා හුස්ම ගන්න මොහොතක් පාසාම සතර සතිපට්ඨානය තුළ තමන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකේ කාලයේ ටිකෙන් ටික වැඩ කරන්න වැඩි කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි පින්නතුනේ. අවසාන ප්‍රතිඵලය තමයි තමන් උපරිම ලෙස සිහිය හා නුවණ දෙක පවත්වා ගන්නවා. ඒකේ ලක්ෂණය තමයි දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන කාරණේ. ඒ ඉන්න මොහොත තුළ පින්නතුනේ තමන්ගේ තියෙන වෙනස තමයි යමක් දැක්කනම් ඒ මොහොතේ දැක්කා කියලා එතනින් නිමවන්පත් කරනවා ඒක තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් නිත්‍ය සපාරම් වශයෙන් උගන්නේ නැහැ. ඔහුගේ හිතේ කිසිදු කෙලෙසක් ඇති නොවෙනදී ස්ථාවර මනසක් එතනට සායිත කරගන්නවා. ඉතින් පින්නතුනි මේ ධර්ම මාර්ගය අනේක තමයි අපට අපේ ජීවිතෙන් ගන්න තියෙන ලොකුම ප්‍රයෝජනය. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්න උත්සාහ කරමු. එතනෝ හැම දිනාටම දරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසි සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්කමට සම්බන්ධ වෙන පින්තුන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් තමන්ගේ මියගේ ඥාතිවරුන්ට පුණ්‍ය ආනෝදනා කරන්න. විශේෂයෙන්ම ඒ කුසමලතා වේරකොට මහත්මිය බලාපොරොත්තු වෙනවා. මිට මතර 22කට කලින් මියගිය තමන්ගේ ආදරණීය මෑණියන් ජේ ජයවීර මාතාවට පුණ්‍ය ආනෝදනා කරන්න. ඒ වගේම ජී.ඒ. නන්දනී, බී.ඒ. සුමනාවති, බී.ඒ. රමණී කියන මියගේ ඥාතීන්ට බී.ඒ. සුමනාවති, රමණීගේ ආදරණීය ඥාතීන්ට පුණ්‍ය ආනෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්තුනි වෙන හරියට තුන් මාසයකට කලින් මේ පින්තුනිගේ පන්සලේ හිටිය ලොකු හාමුදුරුවෝ ඉතින් මේ ප්‍රදේශයටම ලොකු මිනි පහනක් වගේ හිටිය ලොකු හාමුදුරුවෝ ඒ උතුම් පහන නිවේ ගියා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට පුණ්‍ය ආනෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හරිම සඳහන් කරපු විදියට මේ ගමේ ඉන්න පින්තුනි වා වාසනාවන්තයි. ඔබේ දැක්කේ ඔබ දැක්කා ඉතාම පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් අවුරුදු 100කට වඩා කාලයක් මේ කඳු ගැටේ මත ජීවත් වෙමින් ඔබට ආශිර්වාදයක් වුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැකගෙන ධානය පූජා කරලා බණ ආශිර්වාද ලබන්න ඔබ හැම දෙයක්ම පුණ්‍යවන්ත වුණා. ඉතින් ඒ ලෝකාන්තරන් වහන්සේට පුණ්‍ය ආනෝදනා කරමු. උන්වහන්සේගේ සතර ජීවිතයන් වඩා වඩා සුවපත් වන්නට අපි මේ කලාවකින් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ලොකුමහන් වඩ කරන අපි ලොකුම ගෞරවය තමයි පින්නතුනි මේ පන්සල් හොඳට තියාගන්න ලස්සනට පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ආදරෙන් දරුවන්ට වගේ හොඳට තනකන්නේ හාමුදුරුවෝ ටික ආරක්ෂා කරගන්න. ඒ වගේම Taman දෙන්න ඥාති මිත්‍රාදීන්ගේ දරුවන් පැවිදි කරන්න උත්සාහවන්ත වෙන්න යහපත් තනට යොමු කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ වගේ සේවයක් කළේ පැවිදි වෙච්ච නිසා ඔබත් මේ දරුවන් සාන්තෙන් පූජා කරන්න දරුවෝ නැත්නම් මොන පුරක් නරේ මේ සාන්තනි වෙමින් පූජා කරන්න උනන්දු කරවන්න. එයාට ඥානසත් කියන්න ඒ පින්වත් දරුවා විහාරස්ථානට යොමු කරන්න. එහෙම වුණොත් තමයි මේ සාන්තනි තවත් දිගටම ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි හැබැයිම ඒ ලොකු හාමුදුරන්ට අපිට කරන්න පුළුවන් ගෞරවය බවට පත් වෙන්නේ. ඉතින් ඒ ගැන හොඳට අධිෂ්ඨාන කරගන්න. ඒ නිසා විහාරස්ථානයේ හැම වෙලාවකම ලොකු හාමුදුරන්ගේ ගුණ හොඳට තීපත් කරන්න. නිකම් පින්තූරයට වැඳලා යනවා විතරක් නෙවෙයි. ඒ ලොකු හාමුදුරන්ට ඇත්තටම උදව් කරනව නම් පන්සල මොදවට පිරිසිදු කර තියන්න. එන හැම මොහොතේම පන්සලේ දින එක පොලයක් හරි අයින් කරලා පිරිසිදු කරලා යන්න. අතුපතු ගාලා යන්න. මල් සම්පූර්ණ කරන්න. ඉඩ ලැබෙන හැම වෙලාවකම පන්සලට එන්න. තමගේ දරුවන් එක්ක කරගෙන මාසෙක සැරයක් හරි පන්සලට එන්න. දරුවන්ට ඥාතිවාදී ලබා දෙන්න. පන්සල තමගේ දරුවන්ගේ ඥාතීන්ගේ ගමසියන්ගේ නිතර පිරෙන තැනක් බවට පත් කරන්න. පොහේ දවසේදී පුළුවන් තරම් කට්ටිය කරගෙන පන්සලට එන්න. ඉඩද සෙනසුරාදා නිවාඩු දවස්වල හැකි තාක් පන්සලට එන්න පිළිතුරුනේ. පන්සල පාරු කරන්න එපා. පන්සලෙන් ආශිර්වාදේ ලබා ගන්න. ධර්ම ප්‍රතිනාමය ලබා ගන්න වගේම මේ පූජනීය ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ස්ථානයේ උන්වහන්සේගේ පාදයෙන් ස්පර්ශ වෙලා ඉතාම පරිපූර්ණ වෙච්ච මේ පුණ්‍ය භූමිය ආශිර්වාදයේ ඔබ නිතරම ලබා ගන්න. ඉතින් සදා කටින් කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාවන්ත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදෑසන පටන් මේ මොහොත දක්වා කරගත් මේ සියලුම පුණ්‍යදානා ඥානසන්තෙන් අපරමින් මියගේ යම්තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙමින් නැත්නම් ඒ සියලු ඥාතීන් මේ පින් කම් දිහා බලලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේක මාසයකට කලින් මියගිය විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේ කලගොඩ හේමාරෝ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විහාර ධර්මය අපවත් නිවදාල සියලුම ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා කියන මෙතෙමින් අපි මියගිය හැම දිනාටම පින් අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතී ඉදම් මේ ඥාතීනම් හෝතු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතීනම් රැස්කරගත් මේ සියලු කුණ ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. හැම දෘෂ්ටික දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අපත් සම්බුද්ධ ශාසනය අපේ රට දැන් සමයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ට මේ පින් උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා. විශේෂයෙන් පෙරතුන්ට අවවාද සාර්ථනා කරන විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ මෙහෙම රැකවර ඥාන්තිවාදී සරපේවා. විශේෂයෙන් පෙරතුන්ට අද මේ සියලු සමාදානය සාර්ථක කරගන්නට අපි දැක්ක බොහෝ දෙනෙක් දානමානාදී සෝදානම් කරලා ගිලම්පස් ආදී සෝදානම් කරමින් ඔබට වාදිනා පිළිතුනෝපකාර කරනවා. ඉතින් ඒ හැම දෙනාටම දෙවියන්ගේ මෙහෙම රැකවරණය ආශිර්වාදයේ ආරක්ෂාවන් සරසා දෙවියන් වහන්සේට අපි දෙවෙනිදක් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං මනෝමෝ චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. දැන් පිළිස්සනද මේ නම මැදින් කුණු පොහොදා ඉන්ද්‍රි පාන්දරම හිමහත් සද්ධාරෙන් ගහස්තැනගෙන පැවිදිල්ලා උදැසන පටන් මේ මොහොත දක්වා සීල භාවනාදී වශයෙන් අප්‍රමාණ පිරිසිදු විලියත් කරගත්තා ජනිත කරගත්තාව මේ සියලු කුණ ධර්ම ඥාන සංසයෙන් ඔබ අප හැම දෙනාටම මේ රවස්යෙන් හිදුක් නිරෝගී සම්පතිය සැලසේවා. වඩවඩාත් මේ සද්ධර්මය තුළ හැසිරෙන්නට මේ පින්කමත් අප හැම දෙනාටම ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයන් සැන සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ. දුකින් පෙළෙන සති දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සති දිය නැති වෙත්වා සොනින් කැමෙන සති සොන්නස් වෙත්වා නිතින් මේ හැම සති සුවපත් නෙතට ඇති සැපය බුදුරුව දැකීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳී